හොඳයි පින්වතුනි. සුබරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතු විසින්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්තුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට දෙච්ච ඒ ඥාති හිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගන්න. එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කිදී ඔබ සියලු දෙනාත් හිතින් ඒ සිය කීප සියලු දෙනාව සිහිපත් කරලා එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, පළමු කොටම සියලුම දෙනා සිහිපත් කරගන්න. මේ අනාදිමත් සංසාරේ යන ගමනේදී තමන්ගේ ඕනෑපාකම් ඉටු කර ගැනීම උදෙසා, තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගැනීම උදෙසා යම්කිසි උත්තමයෙක්ගේ නිවනකට බාධා පැමිණුවා නම් දෙමාපිය වෙලා ඉන්න කාලෙක එහෙම වෙන්නේ නැති, දරුවෝ වෙලා ඉන්න කාලෙක දෙමාපියන්ගේ නිවන අහුරන්නේ නැති, ස්වාමි පුරුෂයා බිරින්දෑ වෙලා ඉන්න කාලෙක ඒ ආදිවාසීන් නිවන අහුරන්නේ නැති, කුමන ආකාරකින් හරි පිංගතුනි වචනයක් හරි කියලා තව කෙනෙක්ගේ නිවන ඇහුරෙව්වා නම් අද ඒ සියලුම උත්තමාරයන් වහන්සේලා කමා කර සිටින්න හිතෙන් මොකද පිංගතුනි අද ඔබට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ උදා වෙලා දැන් අනිත් අයගෙන් ඔබට බාධා පැමිණිලා ඇති. එහෙමනම් ඒ උත්තමාරයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ උන් ඒ ආරයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න අද මේ දහම් දේශනාව අවසන් වෙනකොට මාර්ගඵල උපසම්පදා කර ගන්නවා කියලා අදිස්ථාන කරගෙන සියලුම දෙනා සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි, පළමු කොටම විශේෂ වූ වාසනාවන්ත කාරණාවක් තියෙනවා කියන්න. ඒ තමයි දැන් මේ ආරාම පූජාවේ වැඩපිළිවෙලේ ලංකාවේ අවුරුදු කාලත් ඉවරයි. දැන් මේ ආරාමයේ ගොඩනැගීම උදෙසා සියලු වැඩ කටයුතු ආරම්භ කරන්න දැන් අපි සූදානම් වෙමින් පවතිනවා. මේ ලංකාවේ තියෙන කලබලකාරී තත්ත්වය නිසා පොඩි කාලයක් අපිට ප්‍රමාද වෙන්න සිද්ධ වුණා. මම හිතන්නේ ඊළඟ සතියේ වෙනකොට ඒ ඉඩම ගැනීම සම්බන්ධ නීති රීති ඒ සියල්ල ඉවර වෙලා ධර්මයයි ඔබයි කියන ඒ උත්තරීතර තත්වයට ඒ ඉඩම ලබා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම පිංගතුනි ඊට අමතරව අපි ඒවට අදාළ දැන් කුටි ඉදිකිරීම ඒ දේවල් වලට අස්තමේන්තු ප්‍රවාහ සකස් කරගෙන යනවා මේ වෙනකොට. මොකද අපෙන් බොහෝ පිරිස් ඉල්ලීම් කරලා තියෙනවා අපිට කුටියක් හදන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක නිසා පින්වත්නි මම අපේ මහත්තුරුන්ට මෙහි ඉන්න අපේ ආකිටෙක්චර් මහත්මයා මෙහි ඉන්නේ ආකිටෙක්චර් මහත්මයා හදලා දීපු ඒ ප්ලෑන් එක අපි ලංකාවට යවලා තියෙනවා මේ වෙනකොට. යවලා ඒ අය දැන් විවිධාකාරයෙන් අපිට එවනවා මෙහෙම වුණොත් මෙච්චර ගණන් කියලා. නමුත් ඉතින් ඒ ගණන් වලට ඇග්‍රි වෙන්න අමාරුයි අපිට. ඒක නිසා අපි නැවත නැවතත් මේ ඔක්කොම මේ ආරාම ගොඩනැගීම සඳහා අපිට අපේම මහත්වරු ගොඩක් මේවා බාර අරගෙන කරනවා. එතකොට අර වැඩ කරන උදවිය සඳහා සහ ඒවට යන අමුද්‍රව්‍ය සඳහා තමයි මේ මුදල් තියෙනවා නම් ඒවා වැය වෙන්නේ. නමුත් ඉතින් ඒවත් ලංකාවේ බොහෝම ගණන්. ඉතින් නමුත් පින්වතුනි අපි තව තවත් බලනවා ඒවා කොහොමද සුදුසු පරිදි සකස් කරගන්නේ කියලා. එහෙම කර කර අපි තාම අපි ඒත් එක්ක කතා බහ කරගෙන යනවා. ඒ සියලු වැඩ කටයුතු කරන්න ඒ කොන්ත්‍රාක් එක ගන්න මේ මහත්මයා. ඒ මහත්මයාගේ සියලු වියදම් නොමිලේ කරලා දෙන්න අප කැප වෙලා ඉන්නවා. ඒ කියන්නේ 120ක් ඉතුරුයි. ඉතින් එහෙම තියනවා. ඉතින් අපි තාම හිතන්නේ ඒක හදන්න එන බාසුන් නැහැලා ඒ වෙනුවෙන් නොමිලේ වැඩ කරයි කියලා. මොකද ඒක එහෙම සුදුසු නැහැ. මොකද සමහරලාට එදා වේලා හම්බ කරගෙන කන පිරිස් වෙන්න පුළුවන්. ඉතින් සද්ධාවියෙන් යුක්ත මේ කටයුත්ත කරනවා නම් එච්චර. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මම මේ කියන්නේ විශේෂයෙන් මේ ගැන අහලා යපු පිරිසට ඊළඟ සතිය වෙනකොට මේ කුටියක් උදෙසා යන මුදලක් ගැන අපි සඳහනක් කරන්න. ඒක එහෙමයි. ඒ වගේම පින්වතුනි වාසනාවන්තම ආරංචිය තමයි අපේ මේ ලන්ඩනේ ඉන්න වෛද්‍යවරු දෙදෙනෙක් මේ අද මේ ස්ථානයේ ඉන්න මේ අපේ තිලක් මහත්මයා සමඟ මැතිණි අපෙන් ඉල්ලීමක් කළා. ඒ පැවිදි උතුමන් සඳහා කුඩා ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්න. ඒක තමයි පින්වතුනි මම කිව්වේ මේක මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේ. ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේවල් කරන්න සංසාරේ ඉඳලා පෙරම් පුරාගෙන ආපු උතුමු ඉන්නවා. ඒවට අපිට කලබල වෙන්න දෙයක් නැහැ. පෙනෙන අය වගේම නොපෙනෙන අයත් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අවස්ථාවවලදී පෙරම් පුරාගෙන ඇවිදින්න මේ කටයුත්ත තමයි මට තියෙන්නේ. අර ශ්‍රම විභජනය කියලා එකක් තියෙන්නේ. ඇඳුමක් මහද්දි බොත්තම් අල්ලන්නේ එක්කෙනෙක්, කොලර් එක මහන්නේ එක්කෙනෙක්, අත් දෙක මහන්නේ තව එක්කෙනෙක්. ඒ ආදී වශයෙන් එහෙම ක්‍රමවේද තියෙනවා. අද මේ වෙනකොට ඉතින් මේ ගමන ආවෙත් එහෙමනේ නේද? අපේ ඡන්න මහත්මයා ඇතුළු ඒ ලොකු පිරිස. ඇත්තම කියනවා නම් මන්නම් ඔය කාවවත් දන්නේ නැහැ. මම දන්නේ අපේ ඡන්න මහත්මයා, විමුක්ති මහත්මයා, ප්‍රසාද් මහත්මයා, ඒ වගේ හිටපු කීප දෙනෙක් විතරයි. ඒක තමයි පින්වතුනි මේකේ තියෙන ආශ්චර්ය. එතකොට මේ පිරිස එක මම කතා කරලවත් නැහැ. සමහරවිට කැමැත් වෙනුත් ඇති කතා කරන්න. ඒක තමයි මේකේ ආශ්චර්යය. ඒ කියන්නේ පින්වතුනි මා මූලික කරගෙන කිසිවක් විය යුතු නැහැ මෙතන. මම මැරුණොත් ඔබට පුළුවන් ඔබගේ වටින ජීවිතේ මේ වෙලාවේ ඔබගේ ජීවිතේ වටනවන්නේ. විශේෂයෙන්ම පින්වතුනි මේ පැවිද්දට යන උදවිය. මේ පැවිද්දට යන උදවියගේ ජීවිතේ අනෙක් හැම ජීවිතයකටම වඩා වටිනවා. ඒ කියන්නේ පාර පයින්නකොට දෙපාරක් හිතලා පාර පයින්න. හැබැයි ඔබගේ වටින ජීවිතේ පින්වතුනි මං මතවත් තියාගන්න එපා. පණ ගියත් මම ඔබ සමග ඉන්නවා. ඒකයි අහන්න දෙයක් නැහැ. නමුත් මම ඔබට කියන්නේ ඒකවත් මම මත තියාගන්න එපා. මේක ධර්මයයි ඔබයි මිසක් මේ මමයි ඔබයි නෙමෙයි. ඒක නිසා අන්න ඒ අදහසේ ඉන්න. එතකොට පින්වතුනි මේක උදෙසා කරුණු කාරණා කරන්න ආපු ලක්ෂ සංඛ්‍යාත පිරිස ඉන්නවා. දැන් ඔබ කවුරුත් හිතුවද මේ උත්තමයෙකුට උත්තමාවියෙකුට පහළ වෙච්ච අදහස ගැන? ඒක තමයි පාරමිතාව පුරන්න සූදානම් වෙනකොට ඒ පාරමිතා පිරිලා එනකොට පින්වතුනි ඒ අයට ඒ අදහස එනවා. ඒ අදහස ඇවිදින්නලා ඒ අය පටන් ගන්නවා ඒ අය කාර්යත්වය කරයි. ඒ වගේම ඒ දෙපළ කිව්වා ඒවට අදාළ සීලම බෙහෙත් ඒ දේවල් ඒ අවස්ථාවලට සම්බන්ධ කරවනු. ඒ වගේම ඒ අයගේ යාළු හිත මිත්‍ර වෛද්‍යවරු ලංකාවේ ඉන්නවා ඒ ප්‍රදේශවල. ඒ අයගින්ට කරන ඉල්ලීමක් කරලා නිතර නිතර ඒ ස්ථානවලට ඒ අයව සහභාගී කරවන්න වැඩපිළිවෙලක ඒ වැඩපිළිවෙල සඳහා කටයුතු කරනවා කියන. ඉතින් පින්වතුනි එහෙනම් දැන් මම ඒකයි කියන්නේ ඔය පැවිද්දට යන උතුමන්ට දැන් එහෙනම් ඔබට තියෙන්නේ මොකක් විතරද? ඔබට තියෙන එකම එක දෙයයි. ඒ තමයි ඔබගේ වැඩේ කරලා ඉවර කරන්න. අදිස්ථාන කරන්න ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත ඒ වැඩේ කරලා ඉවර කළා. එතනින් එහාට මේ සාසන චර්යාව වේදෙනවා කියලා. මේ උත්තම පිරිසට මෙතනින් එහාට පහළ වෙනේ උත්තම පිරිසට මේ දේවල් කරන්න වැඩ පිළිවෙල සකස් කරලා දෙනවා කියලා. ඒක තමයි ඔබෙන් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ක්‍රමානුකූලව නිර්මාණය වෙයි. ඒ ක්‍රමානුකූලව නිර්මාණය වෙලා ඔබට ඒ තන හැදිලා තියෙයි. ඔබගේ වැඩේ විතරක් කරගන්න. ඔබට අමතරව යමක් කරන්න තියෙනවා නම් කරන්න තියෙන්නේ සිංහතුනි ඔබ නිදාගන්න පැදුර අකුරලා තියෙන එක, ඔබ පාවිච්චි කරන ටොයිලට් එක පොඩ්ඩක් හොදගන්න එක, කුටිය වටේ පොඩි කොළ ටිකක් එහෙම තිබුණොත් උදේට ඒක පොඩ්ඩක් අමදින එක, ඒ හැරෙන්න නම් කිසිම දෙයක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. බොහෝ පිරිස් දාන බාර ගන්නෝ, චීවර බාර ගන්නෝ. මයිදනේ එක අපේ එක උපාසිකාවක් පැවිදි වෙන්න ඉන්න සියලුම භික්ෂුණීන් වහන්සේලා සඳහා සිවුරු පිළිකර පූජා කරන්න බාරවන් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔය විදිහට පින්වතුනි ක්‍රමානුකූලව ඒ කිනකා කරගත්ත පාරමිතා බලවලට අනුව ඒ කරුණු කාරණා සැකසෙනවා. එහෙමනම් දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන එකම එක දෙයයි කරන්න. ඒ තමයි තම තමන්ගේ කටයුතු කරගන්න. ඉතින් සමහර පිරිස් ඇවිදිලා తాවකාලිකව පැවිදි වෙන්න අවසර ඉන්නලා තියෙනවා. මම හිතන්නේ අපි මේ తాවකාලික පැවිද්ද උදෙසා යම් කාලයක් දැම්මා. ඒ අවමේ මාසයක්. අවමේ මාසයක්වත් පැවිදි වෙලා ඉන්න ඕනේ తాවකාලික පැවිද්දට එනවනම්. එහෙම නැත්තම් අනගාരികව සතිය 2 3 එහෙම ඉන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද පින්වතුනි తాවකාලික පැවිද්ද කියලා එකක් නැහැ මේ ලෝකේ. තියෙන්නේ පැවිද්ද. පැවිද්ද කියලා එකක් තමයි තියෙන්නේ. සිවුරු අරින්නේ කවුද? ඒ එනයි. සිවුරු වලේ කියලා පෞසුද්ධ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒ උත්තමෙක් උපසම්පදාවෙන් දසවස් පිරිච්ච උත්තමෙක් ඔබව පැවිදි කරනවා. හැබැයි ඒ උත්තමයා මාස 3කටයි කියලා එහෙම අදිස්ථාන කරලා පැවිදි කරවන්නේ නැහැ. ඒ උත්තමේ ඔබව පැවිදි කරනවා. ඔබ මොකද කරන්නේ? ඔබ මාසෙකට පස්සේ සිවුරු අරලා නැවතත් ගිහි තත්ත්වෙටපත් වෙනවා. පින්වතුනි එහෙම 7-8 වතාව සිවුරු අරලා ගිහි වෙලා සිවුරු අරලා ගිහි වෙලා ආයෙ සිවුරු දාගෙන අරහත් වෙටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා බුදුහාඳුරෙන් කාලේ පව. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ ඒක. කැමති විදිහකට ඇවිල්ලා ඔබට මේ කටයුත්ත කරගන්නයි තියෙන්නේ. හැබැයි ඔබ සතියක් මේ මාසයක් ඔබ පැවිද්දට එනකොට අදිස්ථාන කරගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ ඇතුළත මම මේ වැඩේ කරලා ඉවර කරගන්නවා. ඒ අදිස්ථානයෙන් තමයි එන්න ඕනේ. නැත්නම් අර පැවිදි වුණාම කොහොමද දන්නේ නේද? තට්ටේ ගෑම කොහොමද දන්නේ? ඔළුවට හීතලේම ඈ ඕව බලන්න නෙමෙයි එන්න ඕනේ හැබැයි. ඒ මාසේ ඇතුළත කරන්න දෙයක් නැහැ. දරුවෝ ඊට දිනේ යහට බඩගින්න හිටියොත් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ මාසේ ඇතුළත මම කොහොම හරි අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා කියලා තමයි ඒ ස්ථානවලට එන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ නේ ඒකේ. ඒ මාසේ ඇතුළත කොහොම හරි මම අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. අනගාരിക වෙන අය පවා එතන තමයි ඉන්න ඕනේ. ආයි මෙතනින් යන්න නොලැබේවා කියන මට්ටමින් තමයි පින්වතුනි එතනට එන්න ඕනේ. දැන් ඔය යන්න හිතෙන්නේ ඇයි දරුවෙක් ඕනේ? දැන් දරුවෙක් ඉන්නවා යුතුයකම් කරන්න තියනවා කියලා ඇයි යන්න ඕනේ? මොකක් නිසාද? ඒ මට්ටමට හිත වැඩිලා නැති නිසා. අරහත්ත්වයට පත් වුණා නම් දැන් ඉතින් අතදරුවේ හිටියත් මොකද වෙන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේ කරන්නේ කළ යුත්ත විතරයි. තමයි යමක් කරද්දී ඒකෙන් තව කෙනෙකුට ප්‍රතිඵලයක් නැත්නම් උන්වහන්සේ ඒක කරන්නේ නැහැ. මොකද අද ඔබට ඇතිවෙන ওই දුක කියන එක උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒක උත්තර උන්වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. හැබැයි මේ උත්තමයාට ඒ උත්තමයා පැවිදි වෙන කාලේ එතුමාගේ බිරිඳ ගැබිනියක් සද්ධර්මයේ ඇහුවා ගිහිල්ලා පැවිදි වුණා. යමක් කමක් තියෙන්නේ නැති උන්වහන්සේ අරහත් වෙටපත් වුණා. ඔය අතරතුරේදී මේ කාන්තාව දරුවත් වැදුවා. දවසක් උන්වහන්සේ පින්දපාතේ වඩිනව අර ගමට. අර ගමට පින්දපාතේ වඩිනකොට ගමේ උන් දුවල දුවල ගිහිල්ලා අර නෝනට කියනවා. අන්න උඹේ මිනිහ එනවා. ඔන්න දැන් අල්ලගන්නේ chance එක. කියලා පුළුවන් නම් අල්ලගනි. මේ කාන්තාව තමන්ගේ අර අත දරුවා දැන්. කිරි දෙල දරුවා. අරගෙන ගිහිල්ලා ඒ අරගෙන එතනට යනකොට ඒ කාන්තාව දකින්න උන්වහන්සේ ගහක් යට වෙලා සමාධිසුවෙන් ඉන්නවා දානේවලන්තට. ගිහිල්ලා අර දරුවව ඉස්සරහින් තියලා මේ මගේ නෙමෙයි ඔබේ දරුවා. එහෙනම් ඔන්න තියාගන්න හැදුවන. කියලා දාලා යන්න ගියා. යන්න ගිහිල්ලා ගහක් අස්සට ඇඟිලා බලන් හිටියා මොකද්ද කරන්න කියලා. අර ළමයා අඬනවා අඬනවා අඬනවා අඬනවා. අර රහතන් වහන්සේ සමාධිසුවෙන් ඉන්නවා. දැන් පිට කෙනෙක් ඕක දැක්කනම් එහෙම මොකද හිතන්නේ? සමන බවත් ගෞතමයන්ගේ හිරිස් කිසිම කමකට නැහැ, කිසිම අනුකම්පාවක් නැහැ. නමුත් පින්වතුනි ඇත්ත තත්ත්වය මොකද්ද? රහතන් වහන්සේට කිරි දෙන්න පුළුවන් ද ළමයට? රහතන් වහන්සේට පුළුවන් ද මේ හුරතල් කර කර ළමයි නලෝ නලෝ ඉන්න ගිහිල්ලා? බෑ. එහෙනම් උන්වහන්සේට මෙතන කල යුත්තක් නැහැ. එහෙනම් උන්වහන්සේට මෙතන කල යුත්තක් නැත්නම් පින්වතුනි උන්වහන්සේගෙන් ආයේ උන්වහන්සේකින් ඒ ළමයට කිසි හිතක් නැහැ. අවුරුදු 10 කට ළමයි සත් අවුරුදු ළමයෙක් දාලා ගියා නම් එහෙම උන්වහන්සේ බාර ගන්නවට අග්ගා. ආ දෙන්න දෙ. මොකටද? ගිහලා වැඩි කළා. දායාදේ දුන්නා. නැත්තම් පින්වතුනි වැඩක් නැහැ. උන්වහන්සේ සමාසයෙන් ඉනෝ අර ළමයා හෝගාලා බෙරිහඳිදී අඬනවා අන්තිමට අම්මැල්ලේ මුට කිසිම හිතක් පපුවක් නැති එකෙක් කියලා ළමයා වරගෙන යන්නේ. එහෙම තත්ත උදා වෙනවා. తాවකාලිකව ඒකයි මම කියන්නේ පින්වතුනි. එතන මේ తాවකාලිකව පැවිද්දට එන අය පව අනගාരികව ඉන්නේ නාය පව ස්ථිර අදිස්ථානකින් එන්න පින්වතුනි මම මේ කාර්යය මේ සති දෙක ඇතුළත කරලා ඉවර කර ගන්නවා. ඒකට අවශ්‍ය සියලුම ගුරුහරුකම් අපි ඔබට දෙනවා. ඒ සති දෙක පින්වතුනි ඔබට ජීවිතේ ගත කරපු වාසනාවන්තම සති දෙක වෙයි. ආර්ය උතුමොත් නැති ඉන්න, ඒ අයගෙන් අවවාද අනුශාසනා ලබන්න, ඒ බණ භාවනා කටයුතු කරන්න. ඔබගේ මේ කටයුතු අනාගාමී ඵලෙන්වත් එහාට කරගන්න පුළුවන් වුණොත් ඔබ එතන හැම වෙලාවෙම ඒක උදේහා කටයුතු කරන්න. ඒක නිසා නිකන් නිස්කාරණේ නම් ඒ තැන් වලට එන්න එපා. තේරුමක් නැහැ. බනහල යන්න ඇවිල්ලා ඒක ප්‍රශ්නයක් නැහැ. අර තාවකාලික පැවිද්ද සඳහා එන පිරිස වලට තමයි විශේෂයෙන් මම මේක කියන්නේ. පුළුවන් තරම් අදිස්ථාන කරන්න ඒ කාලය ඇතුළත මේක කරලා ඉවර කර ගන්නවා. එතකොට ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඒ ක්‍රමානුකූලව ඒ කටයුතු ඔක්කොම සිද්ධ වෙයි. ඔබට අවයි ගුරුහරුකම් දෙන්න අවශ්‍ය ඒ කාලේ සියලු දේවල් මේ විදිහට සිද්ධ වෙයි. ඔබට තියෙන වීරිය වඩලා ඒ කටයුත්ත කරගන්න. අපි ගිය සතියේ පින්වතුනි යම් දහම් කරුණු කීපයක් කතා කළා. ඒ වගේම මම ඔබට කිව්වා පින්වතුනි මේ ගමන යන්න කරදර බාධක තියෙන පිරිස් ඉන්නවා. දෙමාපියන්ගෙන් ප්‍රශ්න තියෙන පිරිස් ඉන්නවා. ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ප්‍රශ්න තියෙන පිරිස් ඉන්නවා. ඒක නිසා ඔබ හැම ගත වෙන හැම මොහොතකම පින්වතුනි ආරේ මෛත්‍රිය පතුරවා හැරලා සියලු දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන්න ඒ අයට ඒ කරුණු කාරණා ඉස්සිරිද්ද කරලා දෙන්න කියලා. දෙවියන්ගෙන් ඉල්ලන්නේ පින්වතුනි අර 750ක ටොපියක් දීලා රුපියල් 5ක් ඉල්ලනවා නෙමෙයි දෙවියන්ගෙන්. මේ මහා සාසනික කාර්යය, ඒ කාර්යය උදෙසා මේ නිවන් මඟ සකස් කර ගැනීම උදෙසා ඒ ස්ථාන වලට එන්න බලාගෙන ඉන්න විශේෂයෙන්ම අර අවුරුදු 15ත් 25ත් වගේ අතර දරු වීරසක් ඉන්නවා. දෙමාපිය අවසරේ නැතුව දුක් විඳින මේ කරුමේක මහත තමයි. සමහර අම්මල බලන් ඉන්නවා, අම්මල තාත්තල බලන් ඉන්නවා දරුවෝ නිසා යන්න විදිහක් නැහැ කියලා. තව තව දරුවෝ ටිකක් බලාගෙන ඉන්නවා අම්මල තාත්තල නිසා යන්න විදිහක් නැහැ කියලා. සංසාරේ කරගත දේවල්. ඒක නිසා පින්වතුනි සියලු දෙනා මාර්ගයේ වඩන්න. සියලු දෙනා මාර්ගයේ වඩලා ආරේ මෛත්‍රියේ පතුරවල හරින්න අර දැඩි හිත් මොලොක් වෙන්න. ඒ දැඩි හිත් මොලොක් වුණාට පස්සේ ඒ අයට ඒ අවසරය ලැබෙයි. පින්වතුනි අපි පිළිගන්න ඔය කියන දේවල්. දරු සෙනෙහස කියන එක ඇටමස් නහර විදගෙන තියෙන බව නම් ඇත්ත තමයි. ඕක ඉතින් කියන්න දෙන අපිට නෙමෙයිනේ. දරු සෙනෙහස කියන එක ඇටමස් නහර විදගෙන ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ අපිට නෙමෙයි. ඔහු කියන්නේ කාටද? මාරයට. මාරයා කිය වසවති මාරයා නෙමෙයි. ඔය ළමයින්ගේ මරණයේ හැකින්නේ. තමන්ව මරණයේ හැකින්නේ. කවුරු හරි මැරෙනවා නේද හැම කෙනාම? නොමැරෙන කවුරු හරි එහෙම ඉන්නවද මෙතන? එහෙනම් අන්න ඒ අයට තමයි ඔක ගිහිල්ලා කියන්න තියෙන්නේ. දරු සෙනෙහස කියන එක අටමස් නහර ගිහිල්ලා මේ විදගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මගේ දරුවා මෙහෙම මරයි යන්න එපා. මාව එහෙම මරන්න එපා. කියන්නේ මේ එහෙම එක්කෙනෙකුට නේද? දරුවා පැවිද්දට යනකොට මැරෙනවද පිංගුදේ? දරුවා පැවිද්දට යාමතුරු දරුවෙක් මැරෙනවද? එහෙම එකක් වෙන්නේ නැහැ. දරුවා ඉන්නවා. දරුවා ඔබට වඩා ඉහළින් ඉන්නවා. ඒකයි වෙන්නේ. ඔබට වඩා පරම ශ්‍රේෂ්ඨ විදියට ඉන්නවා. දරුවට දැන් ඔබට ඉස්සල දරුවා වැහැන්දා. දැන් ඔබ දරුවට වඳිනවා. එහෙනම් දැන් කවුද ශ්‍රේෂ්ඨ? හිතලා බලන්න. දරුවට දැන් එසේ මෙසේ නෙමෙයි දිව්‍ය බ්‍රහ්මාදීන් පවා වඳිනවා. අන්න එහෙම දැනගෙන දරුවා යන්නේ. එහෙනම් ඒ පරම ශ්‍රේෂ්ඨ තැනක්. ඒක නිසා පින්විතනි මං හිතන්නේ දෙමාපියන්ට ලොකුවට ප්‍රශ්නේ වෙයි මේ ප්‍රශ්නේ එන්න ඕනේ කියලා ඔය සම්බන්ද. මරණයෙන් මුදව ගන්න බලන දරුවා වෙහෙනා. ඔය ඉන්න කාසල් ළමා රෝහල් එහෙම ඉන්නව නේද 50 දින ළමයි. එන ඒ අම්මලේ පැය කියන්නේ මේ දරුසේ නෙහස කියන එක ඇට මස් නහර විදගෙන ගිහිල්ලා තියෙන්නේ අනේ මගේ ළමයා වරයි යන්න එපා කියලා. එහෙම කියන්නේ. මෙතෙන්දි කියලා හරියන්නේ නැහැ. අතෙන්දි තමයි කියන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි දකින්න එක කෝණයක් තියෙනවා දෙමාපියෝ දකින්න තව කෝණයක් තියෙනවා. මම හිතන්නේ පින්වතුනි දෙමාපියෝ දකින්න කෝණේ පොඩ්ඩක් වෙනස් කළා නම් හරි. දෙමාපියන්ට ගිනි ගෙඩි දීලා නේ තියෙන්නේ. පොඩි කාලේ ළමයෙක් ඉපදුනාට පස්සේ පින්වතුනි ගිනි ගෙඩි හම්බ වෙනවානේ. ඉගෙන ගන්නවා කියන්නේ මොනවද ඔය කරන්නේ? ඉගෙන ගන්නවා කියලා. ගිනි ගෙඩි ගන්න එක නේද? මං කියන්නේ මේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඉපදිච්ච ළමයව මොන්ටිසෝරි යවන්න. මොන්ටිසෝරි යවන ළමයව 5 වසරේ ශිෂ්‍යත්වේ පාස් කරන්න. ඊට පස්සේ 8 වසරේ පාස් කරන්න. ඊට පස්සේ 10 වසරේ 11 වසරේ පාස් කරන්න. A level පාස් කරන්න. යුනිවර්සිටි පාස් කරන්න. ඊට පස්සේ විවාහ ජීවිතේ පාස් කරන්න. ඔන්නෝම යන වැඩපිළිවෙලක් තියෙනවා නේද? ඕකට නේද පින්විතනි සමාජ සම්මතය කියලා කියන්නේ. ඔය සම්මතයට පටහැනිව කවුරු හරි කෙනෙක් වැඩ කළොත් මොකද වෙන්නේ? අන්න එතන තමයි එතකොට ප්‍රශ්නේ ඉන්නේ. එතකොට මුළු සමාජයක්ම සම්මත කළොත් එහෙම මොන හරි දෙයක්. අන්න ඒකට පටහැනිව වැඩ කරපු ගමන් අන්න එතන ප්‍රශ්නයක් ඇති කරනවා මිනිස්සු. පින්විතනි සම්මතත් එක්ක ජීවත් වෙන්න බෑ. සම්මතත් එක්ක ජීවත් වෙන්න ගියොත් එහෙම වෙන්නේ අනිත් එකට ඕනි විදිහට Tamanට ජීවත් වෙන්න වෙනවා. ඇත්තම කතාව ඔබ අද අඳින්නේ ඇයි? අනිත් එකට ඕනේ හින්දානේ. ඔය අනිත් එකට ඕනේ ඇඳුන්නේ අඳින්නේ. ඒකනේ ඇත්ත தත්තේ. හැබැයි මේ සුදු මහත්තුරු ලෝලවලු අනිත් එකට ඕනේ විදිහට අඳිනව නෙමෙයි. ඔය ගොඩක්ම තියෙන්නේ මේ ඒසියා ආසියාන්තික රටවල මිනිසුන්ට තියෙන්නේ මොකද්ද? ඉහෙට ගහපු මෝඩ මානයක් නිසා. අදි මානයක්. නිසා මොකද වෙන්නේ? අන්තිමට පිංගුදේ කන්නේත් නැහැ බොන්නේත් නැහැ. සල්ලි හම්බ කරනවා. බලන්නකෝ ආසියාන්ති රටක තියෙන වෙඩින්න එක ලස්සන. වෙලින් ගන්න අය අතර අග්‍රස්ථානයේ ඉන්නේ කවුද? ඉන්දියාවේ ලංකාවේ ඉන්න අය. එහෙම නේද? ඉන්දියාවේ ලංකාවේ ඉන්න අය කනවද? හරියට. මෙහි ඉන්න සුද්ධ තරම් කනවද? මෙහි ඉන්න සුද්ධ මොකද කරන්නේ? මේ මේවා බලන්න යථාර්ථවත් දකින්න. මෙහි ඉන්න සුද්ධ හම්බ කරනවා. හම්බ කරලා හොඳට කාලා ඇඳලා ඉන්නවා. ගෙවල් දොරවල් ද යාන වාහන ද ඒ ඔක්කොම තියාගෙන බොහොම ඉන්නවා. අතේ දැන් account එකේ සල්ලි කීයක් තියෙනවද හවුවොත්? පවුම් 60යි. සීයි හරි. හැබැයි ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ අපේ මිනිස්සුෙක්ගේ ඇහුවොත් එහෙම account එකේ සල්ලි ගියක් තියෙනවද? දුව කසාද බඳලා දෙන්න ඕනේ. ඒක නිසා තියෙනවා පවුම් 100,000 ගාණක්. මොනවද අද කෑවේ? රොටියක්. ඕක නේද தත්තේ? ඊට පස්සේ අන්තිමට මොකද කරන්නේ පිංගුදින අර ගජ රාමෙට වෙයින් එකක් අරගෙන අර නායකාරය ටිකට ගෙන්නලා ඔක්කොටම දෙනවා හොද්දට කන්න. ඔය කන්න දෙන්නේ පිංගුදින තමන් ඉතුරු කරපු වේල් ඔය. නොකා. මා හිඟන තත්ත්වයක් ඕක. ඔය ඔක්කොටම හේතුව මානේ. අදි මානේ දෙගිල්ල ඉවරලා තමන් නොකා නොබී හම්බ කරපේ වර නායකාරයන්ට දීලා ඉවර කරනවා. එක රැයට බල්බ් දාන්නේ නෙවුන්ට මෙච්චරයි. නූන් ගෙනල්ලා බල්බ් ටිකක් එහෙට මෙහෙට අතෝල යනවා. ඕක පාට පාටින් පත් වෙනකොට හරි සන්තෝසයි. කෑවනම් අලුත් ධර්ම ඇඟටවත් තියෙනවා. පැය 10ක් විතර ලයිට් එක පැය 10කුත් ඇතිතර පැය 5ක් විතර ලයිට් එක පත් වුණා 20,000යි. වේල් කීයක්ද? අර රොටි කකා ඉතුරු කරපු වේල් ටික. නිකන් හිතලා බලන්න. අධික මානයකට පත් වෙච්ච මිනිස්සුන්ට වෙන දේවල්. දැන් ඕකනේ පින්වතුනි සම්මතේ. දැන් ඔය සම්මතේ හරිද? ඒකයි ඔබ බලන්න ඕනේ. ඔය සම්මතේ හරිද? අඳුම තරමේ මෙහෙ ඉන්න සුදු මහද්දුරු නෝනවරු වගේ අඳුම තරමේ කාලා ඇඳලා ඉිටපල්ලා. නේද? මොනවද මේ මිනිස්සු කරන්නේ? ඒ ඔක්කොම එකතු කළ ළමයාට ගන්න ලොකු ගයක් මේ. දැන් ඔය අපි මේ පන්ති කරනකොට ළමයි ඊනෝ. ඒක ළමයෙක් ඉන්නවා, ඒ ළමයා වැඩ කරනවා ෆිල්ම් හෝල් එකක. part time job එකක් කරනවා ඉගෙන ගන්න ගම. ඒ ළමයා මට දවසක් කියනවා මට සෙනසුරාදා ඉරිදාද උදේම යන්න ඕනේ කියලා. උදේම වැඩට යන්න තියෙනවා කියලා. මම ඔච්චර උදේ ෆිල්ම් හෝල් අරිනවද? ඔව්. ටිකක් පහු වෙච්ච ෆිල්ම් පොඩි ගණන් වලට පෙන්නනවා. උදේට. ඉතින් මං හව දැන් ඔය නිදි ඔච්චර මේ මේ තියෙන රටවල වල මේ මේ උත්තර උදෙන් ඇහැරලා ෆිල්ම් බලන්න. ඇයි? ඒෂියන්ස්ල ඉන්නේ. මම මේ හැම කෙනෙකුටම නෙමෙයි කියන්නේ. නමුත් මැජොරිටි එක එහෙමයි. සල්ලි නැති අයත් ඇති. නමුත් වැඩි හරියක් ඕක තමයි කරන්නේ. ඒවල සල්ලි නැති අය හිටියත් වෙඩින් එක කොහොමද ගන්නෙ? පාටි එක කොහොමද ගන්නෙ? ගෙදර පාටියක් තියලා බලන්න. දරුවෙක් වැඩි වියටපත් වීම හෝ 18 හෝ 21 වෙනි බර්ත්ඩේ එක හෝ කොහොමද ගන්නෙ? ඕන්න ඕව තමයි පිටුදේ ලෝක සම්මත. මම මේ මේක කියනකොට මම කියන්නේ මේකද? මම මේ කතා කරන්නේ පුතග්ජනියොන්ට නෙමෙයි. පුතග්ජනියෝ මේ කොටස නොසත්තා. ඇසුවත් නොතේරෙත්වා. නැත්තම් එහෙම ඕසුපත් නරක වල යන්න ඉන්නේ උන් මාහුමහ නරක අධිගත වෙනවා. ඇයි ඒ? තමන්ගේ දෘෂ්ටියට පහර ගැහුවයි කිය. නමුත් ඇත්ත தත්ති ඔන්න ඕකයි. සංසාරේ කරගත්ත ණය ගෙවණේම තමයි ඔය කරන්නේ. ඉතින් පිටුදේ ඔන්න ඕවා තමයි ලෝක සම්මත කියන්නේ. ළමයා හොඳම ඉස්කෝලේට යන්න ඕනේ. ළමයා දොස්තර වෙන්නම ඕනේ. ඉංජිනේරුව වෙන්නම ඕනේ. ළමයා කාලා ඇඳලා ඉන්නවද කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයා සන්තෝෂයෙන් ඉන්නවද කියන එකේ නෙමෙයි දෙමාපියන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ළමයා කොතනද දීගේ ගියේ කියන එකේ. අර අර කතරගම පැත්තේ ඔය ඔය ටිකක් දුෂ්කර පැති තියෙනවනේ. අනුරාධපුරයේ කොහේ හරි ඔය ඔය පැතිවල ඉන්නව පොඩ්ඩක් ඇහැට කනට පේන ළමයෙක් එහෙම හිටියොත් කොහොම හරි එවනෝ සුපර් ස්ටාර් හරි ඔය මොනෝ ස්ටාර් හරි ඔය තියෙන එක එක જાති ඒවා ඔය වගේ හැකට එවනෝ එවපු ගමන් මොකද වෙන්නේ? ඒ අම්මල තාත්තලාට කියන බලාපොරොත්තුව මොකද්ද? බලන්න තියෙන්නේ හීනමානේ කියන එක. අනේ අපි පහත් නිමස්ත. එහෙනම් මේ උසස් ලෝකයා ඉන්න තැනට අපේ දරුවන් අපි යවන්න ඕනේ. අධික හීනමානේ නිසා මොකද කරන්නේ? අර අධික හීනමානයට තින්ගුදින අර අම්මව අන්ද වෙනවා සම්පූර්ණයෙන්ම. මේ සරුසාර දහමක් අපිට තියෙනවනේ. මේ දහම නේද අපි කරගෙන යන්න ඕනේ. ඒ එකක්වත් නෙමෙයි හිතෙන්නේ. අර අන්ද හීනමාන නිසා මොනවද දෙන්නේ අර අම්මට තාත්තට? ළමයා ප්‍රසිද්ධ වෙනවනේ. එවනව අර තැන් වලට. ඊට පස්සේ මොකද්ද? කාටවත් පාවිච්චි කරන්න පුළුවන් ගණිකාවක් වෙලා තමයි නතර වෙන්නේ. ඔන්න ඕකනේ තින්ගුදින තත්ත්වේ. අර අගේට අහිංසක හිටපු ළමයා කාත් එක්කද දීගේ කියාන මොනවා හරි කාලය ඇඳලා ඉන්නවා ආත්ම ගරුත්වයක් තියාගෙන. නමුත් අන්තිමට මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි පිටුතේ ලෝක සම්මතේ. ඔය ලෝක සම්මතේ ගැන හිතලා අහිංසක දරුවන්ගේ නිවන් මඟ අහුරන්න එපා කියලා මං ගිය සතියේත් කිව්වා. මම මේව නැවත නැවත කියන්නේ කවදා හරි දවසක ඔය දෙමාපිය මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරයි. අන්න ඒක නිසා දෙමාපියන්ට දරුවෝ අයිති තමයි. හැබැයි ඒ ලෝක සම්මතෙන්. හැබැයි මේ සංසාරික සම්මතෙන් නම් ඔබට අයිති කවුරුත් නැහැ. මේ ලෝකෙට යම් යම් පිරිස් එක එක කරුණු කාරණා සඳහා එන්නේ. අජාසත් රජුරෝ මේ ලෝකෙට ආවේ තාත්තව මරන්න. එතුමා මේ වැඩේ කළා. ඒ වගේම බුද්ධ ශාසනයේ ලොකු මෙහෙවරකුත් කළා. එනම් මේ ලෝකෙට ඒ පිරිස එනවා ඒ තම තමන්ගේ කාර්යයන් කරන්නේ. ඒ වගේම පින්වතුනි නිවන් දකින උත්මයෙත් පහළ වෙනවා. සුද්ධෝදන රජුගේ මොනතරම් වැඩ කඩලු දාලා තිබුණා. සාතුන් වහන්සේ නමක් ලෝකෙට විහි වෙන එක නවත්තන්න බෑ. ඒ වගේ මහා බලපාරමිතා පුරාගෙන මේ ලෝකෙට ආපු පිරිස ඉන්නවනම් ඒ අයට වැඩ මේ වැඩ කඩලු අහුරවලා ඒ අයව නවත්තන්න බෑ. ඒ අය ඒ අයගේ පාරමිතාව සම්පූර්ණ කරලා නම් තියෙන්නේ ඒ අයගෙන් ඒ සේසිය වෙන්න තියෙන සේවය සිද්ධ වෙනවා. ඒකට අනුරූපව අනිත් අයව ගොඩ නැගෙනවා. එන්නේ ගොඩ නැගීම උදෙසා තමයි පිඟුදිනි මම ඔබට කිව්වේ හැම අවස්ථාවකම ඔබ ආරේ මෛත්‍රිය පතුර වල හරිනකොට ඒ ගැන විශේෂයෙන් සිහිපත් කරන්න. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ සංසාර දාහයෙන් මිදෙත්වා කියලා පතන කෙනෙක් ඉන්නවනම් ඒ සියලු සත්ත්වයේ යටදල තමන්ගේ දරුවව දාන්න බැරිද? ඒකයි විමුදුනි කියන්නේ මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න පුළුවන් ආර්යයන්ට විතරයි. ඒ කියන්නේ මේ මුළු ලෝකේ ඉන්න ඕනෑම කෙනෙ ඕනෑම දෙයකට ඕනෑම කෙනෙකුට වඩා මේ නිවන උතුම් කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. අන්න ඒ අයට. එහෙනම් දැම්මට කියන්නේ මේ ලෝකේ කවුරුහරි කෙනෙක් හිතාගෙන ඉන්නව නම් මේ මුළු ලෝකේ තියෙන හැම දෙයකටම වඩා නිවන උතුම් කියලා. මුලින්ම පැවිදි කරන්න ඕනේ කාවද? තමන්ව. ඊළඟට පැවිදි කරන්න ඕනේ කාවද? තමන් මෙච්චර කල් ආදරෙන් හදාගත්ත කාවද? තමන්ගේ දරුවෝ. හැබැයි ඉතින් ඒකුන්න සිංහල තේරෙන්නේ නැත්නම් උන් මේ දහම ආගමන දහමට නැත්නම් ඉතින් පැවිදි කරනවට වඩා හොඳයි ඔය යන්න තියෙන දේවාලෙක යන්න දෙන එක. හැබැයි සිංහලක් දන්නවනම් ආගමන දහමට නැඹුරුවකුත් තියෙනවනම් සද්ධර්මයේ කාවද්දල ඒ දරුවන්ට මේ සාසනික දායාදේ දෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් පින්වදෙනි ඔය ආර්ය මෛත්‍රී කියන එක වඩන්න බෑ. ආර්ය මෛත්‍රී කියන්නේ වදන ටිකක් නෙමෙයි. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ සංසාර දාහයෙන් මිදෙත්වා කියලා ඔබ කොහොමද කියන්නේ? ඔබට පින්වදෙනි අවබෝධයක් නැත්නම් මේ ඔබ කියලා කියන්නේ මේ ඉස්සරහ ඉන්න අය නෙමෙයි මේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට. ඔබට එහෙම අවබෝධයක් නැත්නම් නිවන ගැන නිවන කියන්නේ පුදුම සාර දෙයක් යයි Tamanta අවබෝධයකට ඇවිල්ලා නැත්තම් ආරේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ ඔබට. නිවන කියන දේ සාර නිසා නේද පිඟුදු නිය ඔයේ සාරත්වයේ පතන්නේ. නැත්තම් පුළුවන් නේ මමද සියලු ලෝක සියලු සත්ත්වෝ දොස්තරලා වෙත්වා ඉංජිනේරුවෝ වෙත්වා අකවුන්ටන්ලා වෙත්වා මහා සල්ලියක් දරාගෙන ඉන්න පිරිසවන් බවට පත්වෙත්වා ඔය විදියට වඩන්න පුළුවන්. ඇයි සල්ලි තියනකම මේ බල පුළුවන් කාරකම මොනවා හරි එහෙම දෙයක් නම් මේ ලෝකේ තියෙන හොඳම දේ. එහෙනම් පිංගුතුනි ඒ අය ආර්ය මෛත්‍රිය වඩන්න එපා මෙතනින් එහාට. ඇයි ඒ? සාමාන්‍යයෙන් පිංගුතුනි මෛත්‍රී කර්මස්ථානයක් වඩද්දි වඩන්න ඕනේ එකම දේ තමයි මේ ලොකුම දේ තමයි පිංගුදේ තමන්ට මේ වෙනකොට හිතිලා තියෙන ලොකුම දේ. ඒ ප්‍රායෝගික මෛත්‍රිය කියන්නේ ඕක නේද? තමන් මේ වෙනකොට දන්නවනම් මෙන්න මේක තමයි උතුම්ම දේ කියලා. අන්න ඒක ප්‍රාර්ථනා කරන්න. තමන් දන්නේ සිදුවක් ප්‍රාර්ථනා කරන්න බෑ. ඒකයි මම කියන්නේ පිංගුදේ මේ හැම දෙයක්ම ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ තියෙන හැම දෙයක්ම පිංගුතුනි හරිම තර්කානුකූලයි හරිම ප්‍රායෝගිකයි. එන යම් කිසි පුද්ගලයෙක් ආර්ය මෛත්‍රිය වඩනවා කියලා කියනවනම් ඒ පුද්ගලයාට අග්‍ර වෙලා තියෙන එකම එක දෙයයි තියෙන්නේ. ඒ මොකද්ද? නිවන. මොන දෙයක්වත් නිවන තමයි එක. ඒක ඒ තැනට තමන්ගේ හිත ඇවිල්ලා තියෙනවනම් විතර ආර්ය මෛත්‍රිය වඩන්න. නැත්තම් ඔය ලෝක සත්ත්වයා වඩන තව මෛත්‍රී ක්‍රමයක් තියෙන්නේ. ලෞකික මෛත්‍රිය. ඒවා අපි වැරදි කියනවා නෙමෙයි පිංගතනේ. සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ආමුතු ජාතියේ මෛත්‍රිය කියනවා කියලා. නෑ. වැරදි කියනවා නෙමෙයි. එහෙම මෛත්‍රියක් තියෙනවා. අන්නේ ශාසනවල තියෙනවා. ක්‍රිස්තියානි ආගමේ මෛත්‍රී ක්‍රමයක් නැද්ද? තියෙනවා. හැබැයි ඒ ක්‍රිස්තියානි ආගමේ හෝ ඉස්ලාම් ධර්මයේ හෝ Hindu ධර්මයේ හෝ තියෙන මෛත්‍රියක් තියෙනවනම් ඒ මෛත්‍රියට වඩා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය වෙනස්. ඒ වෙනස් වෙන්නේ ඔන්න ඔය කරුණ නිසා. එහෙනම් පිංගුදෙනි ආර්ය මෛත්‍රිය දෙන්න එපා කිසිම කෙනෙකුට මුලින්. භාවනා කරන්න ඕනි. දැන් ඉතින් භාවනා කරන්නේ මොකද්ද භාවනා කරන්නේ? හා ආර්ය මෛත්‍රිය භාවනා කරන්නකෝ. කියන වචන ටිකක් දෙනවා. ආ මේක භාවනා කරන්නකෝ. නෑ මුලින් අහන්න ඕනේ ධර්මය. මුලින් ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා ඒ කෙනාගේ හිතට ඇතුල් වුණා නම් නිවනම නාතයි නිවනම වෙත්වා කියලා. අනේ මට නිවන් දකින්න තියෙනවනම් එහා පැත්තේ සක්‍ර දෙවියන් ඇවිල්ලා කියනවා මේ මම රිටයර් වෙන්න යන්නේ මම ජුත වෙන්න යන්නේ හිස් වෙනවද හදලා දෙන්නද? ඒත් හැඟීමක් එනවනම් නෑ මට නිවන් දකින්න යෝනේ. අන්න ඔබ සුදුසුයි පිංගතුනි ආර්ය මෛත්‍රිය වඩන්න. නැත්තම් කොහොමද ඔබ සුදුසු වෙන්නේ? මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියාගෙන යන වෙලාවේ සක්‍රදේවියයිල කිව්වොත් එහෙම අර කතාව එතනින් එහාට ඒක කියන එක නවත්තල මොකද්ද කියන්න ඕනේ? මමද සියලු ලෝක සියලු සත්වයෝ සක්‍රයා වෙත්වා සක්‍රයා වෙත්වා සක්‍රයා වෙත්වා. ඕක නේද කියන්න තියෙන්නේ? ඇයි ඒ? නිවනට වඩා උතුම් දෙයක් ඔබට ඇවිල්ලා තියෙනවා නම් පින්වතුනි ඔබ හරි මෛත්‍රිය වඩන්නේ නම් ඔබ දෙන්න ඕනේ උතුම්ම දේ නෙමෙයිද ලෝකෙට? එහෙම නැත්නම් ඔබ මෛත්‍රිය වඩන කෙනෙක් නෙමෙයිනේ. ආර්ය හෝ ලෞකික හෝ මොනම මෛත්‍රියක්ව වඩන කෙනෙක් නෙමෙයිනේ. හොඳට තේරුම් ගන්න. ප්‍රායෝගික වෙන්නයි ඕනේ. එහෙනම් යම්කිසි කෙනෙක් පින්වතුනි මෙතනින් එහාට ආර්ය මෛත්‍රිය වඩනවා නම් ආන්නේ කෙනා හතුව තියෙන ඕනේ පළවෙනි මංගලක්ෂණය තමයි මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයකට වඩා නිවන කියන එක පරම ගම්භීරයි පරම මුත්තමයි. මට වාදක තියෙනවා තමයි එතනට යන්න. ඒක නිසා මට ය아가න්න බැරුව මිසක් නමුත් මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙ ඉන්න සියලුම දෙනා එතනට යන්න මං ඇතුළු. අන්න එහෙම ආර්ය මෛත්‍රියක් නම් පින්වතුනි දෙමාපියෝ විසින් වඩන්නේ. තමන්ගේ දරුවේ සාසනයට යන්න ඇහුවහම පුළුවන් ද බෑ කියන්නේ? එහෙමනම් කියන්නේ මමද මගේ දරුවා හැර සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. දරුවා මාගේ මානෙ මුදුන්පත් කිරීම උදෙසා ලොකු තැනකට යත්වා. එහෙම නෙමෙයිද කියන්නේ? යථාර්ථවත් මේක දකින්න මේ දෙමාපියන්ට පහර ගහනව එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා පොඩ්ඩක්. යම් දරුවෙකුට පින්වතුන් හැංගීමක් ආව නම් මම පැවිදි වෙනවා කියලා. ආන්ගේ දරුවව මේ ලෝකෙට බිහි කරපු දෙමාපියෝ මහා ශ්‍රේෂ්ඨයි. පොඩ්ඩක් එහෙම මෙහෙන් ඉතින් ඔය දේවල් කිව්වට ඒ දෙමාපියෝ දෙන්න මහා ශ්‍රේෂ්ඨයි. ඒ දෙමාපියෝ ඒ කාන්තේ මේ සද්ධර්මයට ඇවිදින්න ඒ සද්ධර්මය අවබෝධ කරගන්නවම තමයි. ඒවට හේතු වාසනා තියෙනවා. අහම්බෙන්ම තමයි එහෙම කෙනෙක් නැති වෙන්නේ සුපබුදු රජුරු වගේ. ඒ නිසා හතර කරුමයක් කරගෙන ඇවිල්ලා හිටියා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක නිසා පින්වතුනි ඔබ ඔය ආර්ය මෛත්‍රිය වඩන වෙලාවේ ප්‍රායෝගිකව මේ දේ වඩන්න. ඔබට යන්න බැරි වෙයිම හෝ ඔබට මාර්ගය වදා ගන්න බැරි වෙන්න ප්‍රමාද වෙන්න මොනවා හරි හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඔබෙන් ඇහුවොත් එහෙම මේ ලෝකේ තියෙන උතුම්ම දේ මොකද්ද? අන්නේ වෙලාවේ පින්වතුනි ඔබට දෙන්න තියෙන උත්තරයක් තියෙන්න ඕනේ. ඒක තමයි නිවන. එහෙම නැත්නම් පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩන්න එපා. ඔබ දන්න මෛත්‍රිය වඩන්න. ඔබට වටිනවා කියලා හිතන දේ මුළු ලෝකෙටම ප්‍රාර්ථනා කරන්න. ඒක පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩනවට වඩා හොඳයි. මොකද ඔබ ගාව තියෙන දැන් මෙහෙම හිතන්න ඔබ ගාව තියෙනවා පවුම් පහක්. සන්තකයේදම තියෙන පවුම් පහයි. තව එකෙක් ගාව තියෙනවා පවුම් 5000ක්. එතකොට පින්වතුනි ඔබ දානයක් දෙනකොට අර පුද්ගලයා පවුම් 5ම දෙනවා. අනිත් පුද්ගලයා දෙනවා පවුම් 10ක් විතර. දැන් ඕකෙන් පින්වතුනි වැඩිපුර අතහැරලා තියෙන්නේ කවුද? අර පවුම් 5 දීපු එක. එහෙනම් Tamanta මොකද්ද තියෙන වටිනකම? අන්නේ වටිනකමම දෙන්න. දෙනකොට මම මේ කියේ දාන වෙන කියන එක නෙමෙයි. මේ මෛත්‍රී කරුණාස්ථානේ වඩනකොට පින්වතුනි තමන් හිතාගෙන ඉන්නවා නම් බ්‍රහ්ම ලෝකේ තමයි ශ්‍රේෂ්ඨ කියලා සියලු දෙනාට බ්‍රහ්ම ලෝකේ ප්‍රාර්ථනා කරා. තමන් හිතන් ඉන්නවා නම් දිව්‍ය ලෝකේ තමයි ශ්‍රේෂ්ඨ කියලා සියලු දෙනාට දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරා. තමන් හිතන් ඉන්නවා නැවත මනුසත්භාවයක් ලැබෙන එක තමයි ශ්‍රේෂ්ඨ කියලා සියලු දෙනාට මනුසත්භාවේ ප්‍රාර්ථනා කරා. තමන් හිතාගෙන ඉන්නවා නම් දොස්තර කෙනෙක් වෙන එක තමයි මේ ලෝකේ තියෙන හොඳම ශ්‍රේෂ්ඨම වැඩපිළිවෙල කියලා ඒක ප්‍රාර්ථනා කරන්නේ. තමන් ශ්‍රේෂ්ඨත්වයෙන් තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්න දෙයම කරන්න. ඒකම ප්‍රාර්ථනා කරන අනිත් අයට. හැබැයි ඔය මෛත්‍රී එදවල මෛත්‍රී කොච්චර තියෙනවද මේ ලෝකේ? දැන් ලෞකික මෛත්‍රියයි ආර්ය මෛත්‍රියයි නෙමෙයි දැන් මෛත්‍රී කොච්චර තියෙනවද ලෝකේ? මෛත්‍රී දින අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. කෙනෙක් ඉන්නවා නම් මේ ඉංජිනේරුවෙක් කෙනෙක් වෙන එක තමයි ලෝකෙ දින ශ්‍රේෂ්ඨම ක්‍රියාවලිය කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් ඒකත් මෛත්‍රී ක්‍රමයක්. ඒකෙන් පින් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ලැබෙනවා. නරකක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. අනුභවයක් වේවා කියලා නෙමෙයි. ලැබෙනවා. හොඳම සල්ලිකාරයෙක් වෙන එක කියලා හිතාගෙන ඉන්නවනම් හොඳම සල්ලිකාරයෙක් වෙන එක තමයි මේ ලෝකේ තියෙන හොඳම සැපේ කියලා. එහෙනම් තමන් ප්‍රාර්ථනා කරන්න පින්වතුනි හැම කෙනෙකුටම සල්ලිකාරයෙක් වෙන ලැබේවා කියලා. ඒකෙන් අප්‍රමාණ පින් ලැබෙනවා. එහෙනම් මෛත්‍රී කොටතු තියෙනවා පින්වතුනි අනන්ත අප්‍රමාණ සංඛ්‍යාව. හැබැයි ඒකෙන් පරම ශ්‍රේෂ්ඨ වෙච්ච එකම එක මෛත්‍රියක් තියෙනවා. ඒ සියල්ල අභිවාගයේ මෛත්‍රියක්. ඒක තමයි පින්වතුනි සියලු දුකින් නිදහස් කිරීමේ මෛත්‍රිය. සකල ලෝක සියලු සත්වයන්ම මක් වෙන්නද සියලුම දුක් වලින් නිදහස් කරන නම් එකම එක මෛත්‍රියයි තියෙන්නේ. ඒක තමයි ආර්ය මෛත්‍රිය කියන්නේ. ඒක ආර්යයන් වහන්සේලා වඩන මෛත්‍රිය. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ අවාසනාවන්ත වෙන්න විදිහක් නැහැ ආර්යයන් වහන්සේ නමකගේ උපේක්ෂාවට ලක් වෙන්න. මේ ශාසනික ප්‍රතිපදාවේ පින්වතුනි ක්‍රමවේද හතරක් තියෙන්නේ ආර්ය ආර්යෝගාව. එකක් තමයි මෙත්තා සහගතව කටයුතු කරන උන්වහන්සේලා ඔබත් එක්ක. එහෙම බැරි වුණොත් පින්වතුනි කරුණා සහගතව කටයුතු කරන ඔබත් එක්ක. එහෙමත් බැරි වුණොත් මුදිතා සහගතව කටයුතු කරන ඔබත් එක්ක. එහෙමත් බැරි වුණොත් උන්වහන්සේලා උපේක්ෂාවටපත් වෙන. තව ටිකක් ඔබ තේරුම් ගලොත් මෙත්තා සහගත කියලා කියන්නේ පින්වතුනි දැන් ඔබ මෙහෙම ඉන්නවා. සියලු දෙනා එකමෙන් මේ නිවන් දකින්න වැළපිළිවෙල යනවා. ඒකමෙන් නිවන් දකින්න වැළපිළිවෙල යනකොට පින්වතුනි ඒ උත්තරම විවිධාකාරයෙන් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම මෙත්තා සහගතව කරනවා. කල්ලා ඔබට උදව් උපකාර කරනවා මෙතනින් ගොඩට යන්න. කල්යාණ මිත්‍රයන් වහන්සේලා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා. එහෙමත් නැත්නම් පින්වතුනි ඔබ කෙරේ කරුණාව උපදවාගෙන ඔබ කෙරේ කරුණාව උපදවාගෙන ඔබට අවවාද අවවාද අනුශාසනා කරන යම් කිසි කෙනෙක් ඉන්න උකටලී වෙලා ගිහිල්ලා මේකත් එක්ක එන්නේ නැහැ යන්න උකටලී වෙලා මල ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් මම පැවිදිලා අවුරුද්දක් විතර එනවා. අනේ මට තාම එකම මාර්ගඵලයක්වත් ලැබුණා කියලා හිතා ගන්නවා බෑ. මට මොකද උනේ අපරාධයන්නේ මට උනේ ආදිවාසීන් එහෙම කියලා කියන එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ආන් ඒ පුද්ගලයා ගැන කරුණාව උපදවාගෙන කරුණා සහගත මේ පුද්ගලයාත් එක්ක කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. කරුණා සාගත මෙත්තා මේ කරුණා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන අන්න ඒක ආර විනේ කරුණා භාවනාව වෙන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් ආලෝක යක්ෂයා වගේ අඟුලිමාල වගේ කවනවා මරනවා කොටනවා කියාගෙන එනවා බැනගෙන එනවා විවේචනය කරගෙන එනවා. ආන් එහෙම එන අයත් එක්ක මුදිතා සහගතව කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද්ද මුදු බවට පත් වෙලා ඒ අය මහා දැඩි ලෙස එනකොට මුදු බවට පත් වෙලා ඒ අයව හික්මෝන කටයුත්තකේ දිලා ඉන්නවා. මේ කෑග් ගහගෙන බයිනෝ ඒ බැන්නත් මහත්මයා මේ කරුණ මෙන්න මේ විදිහට හිතලා බලන්න. අර ආයි බයින්න පටන් ගන්න පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්න. මෙහෙම හිතලා බලන්න. ආදි වශයෙන් පින්වතුනි මුදු බවට පත් වෙලා ඒ කියන්නේ අප්‍රමාණ ඉවසීමකින් යුක්තව මුදිතාවට පත් වෙලා අර පුද්ගලයන්ට කාය කර්ම වචී කර්ම මනෝ කර්මයෙන් සංග්‍රහ කරනවා. අන්න ආරේ විනේ මුදිතා බවට. ඔය එකක්වත් කරන්න බැරි කෙනෙක් නම් කිසිම හේතු වාසනාවක් නැත්තම් මොකද්ද කරන්නේ? උපේක්ෂාවටපත් වෙනවා. උන්වහන්සේලා නැවතත් නිවන අරමුණු කරගෙන උන්වහන්සේලාගේ වැඩ සමාධි සුවේටපත් වෙනවා. මොකද උන්වහන්සේලාට ආයි කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් පින්වතුනි මට කියන්න. ශාස්ත්‍රුන් වහන්සේ සතෙක් උදෙසා කරුණාව දැක්ුවා කියලාද කියන්න පුළුවන්? උපේක්ෂාව දැක්ුවා කියලාද කියන්න පුළුවන්? උපේක්ෂාව. සතෙක් උදෙසා උන්වහන්සේපත් වෙන්නේ මොකටද? උපේක්ෂාවට. ඇයි මොනව කරන්නේ දැන්? ඉතින් වෙලා හැමාරයි. දැන් මොනව කරන්නද ඔබට ඉතින්? එහෙනම් පින්වතුනි හත්තුන්ට කරුණාව නෙමෙයි දක්වන්න තියෙන්නේ මොකද්ද? උපේක්ෂාව. ආර්ය විනය ගැන මම මේ කියන්නේ. ලෞකික ලෝකේ නම් හත්තුන්ට කරුණාව දක්වන්න, මෛත්‍රාව දක්වන්න, මොන එකක් දක්වන්න. නමුත් මේ ආර්ය විනය ඇතුලේ පින්වතුනි සතෙක් වෙනුවෙන් ඔබට කළ යුත්තක් නැත. කන්න ටිකක් දෙන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. සතෙක් අරමයා කරන්න දෙයක් ඔබට ඉතුරු වෙලා නැහැ ආර්යයන් වහන්සේ නමකට. ඒක නිසා මොහොතකටවත් හිතන්න එපා සාස්තුන් වහන්සේ සත්තුන්ට කරුණාව දැක්වීම උදෙසා උන්වහන්සේ කාලේ නාස්ති කළා කියලා එහෙම. වනාන්තරයක් තිබුණ නැද්ද ඒ කාලේ? මෝහිතිය නැද්ද ඒ කාලේ? කොටි හැම හිටියේ නැද්ද ඒ කාලේ? කොටියට බඩගින්න දුනහම මොකද කරන්නේ? පින්නපාති වඩින්නේ නැහනේ. කොටිය මොකද කරන්නේ? එතන ඉහුඩ පයින්නෝ. පැනලා අමු අමු ඉරාගෙන කනවා. හසර ගරුඳුරු නවත්තන්න සාස්තුන් වහන්සේ උවමනාවක් තිබුණේ නැහැ. එහෙනම් පින්වතුනි ඔන්න ක්‍රමවේදෙ. එහෙනම් ඔබ හැම මොහොතකම බලන්න පින්වතුනි තව කෙනෙකුට මෙත්තා සහගතව මේ කාය කර්ම වචී කර්ම කරන්න මනෝ කර්ම කරන්න මේ ආරේ විනේ ඔබ ඉස්සරහට දකි මේ ආරාම විහාර කෙරුණාට පස්සේ එතන උත්තම පිරිස් ගිහිල්ලා පැවිදි වුණාට පස්සේ ඒ අය කෙරෙහි එතන ඉන්න සියලුම දෙනා මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරයි මේ ශාස්ත්‍රුන් වහන්සේ දීපු අවවාද මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න කරුණා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න මුදිතා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න එහෙමවත් බැරි නම් මොකද්ද කරන් තියෙන්නේ කෙලවලා යන්න ඵලයන් කියලා ඉන්නව නෙමෙයි උපේක්ෂාවට පත් වෙනවා එච්චරයි ආයි අවස්ථාවක් ආපු දෙන ආයි බලන උත්සාහ කළා එහෙනම් පින්වතුනි යම් කිසි කෙනෙක් තරහෙන් මත් වෙලා ඔය ස්ථානයට එහෙම ආවොත් ඒ කෙනත් එක්ක එතන ඉන්න එකම ස්වාමීන් වහන්සේ නමක්වත් එකම හාමුදුරු නමක්වත් එකම විසුණුන් වහන්සේ නමක්වත් ගහමරා ගන්න එහෙම යයිද? එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් එතන ඉන්න පිරිස් මොකද කරන්නේ පින්වතුනි? මුදිතාවටපත් වෙනවා මේ මොහොතේදී. මුදිතාවටපත් වෙලා ඒ පුද්ගලයාත් එක්ක එහෙම කටයුතු කරනවා. එහෙම තමයි මේ ආර්ය විනය ගොඩ නැගිලා තියෙන්නේ. හිතලා බලන්න පින්වතුනි එකම මොහතක හරි ආර්යයන් වහන්සේ නමකගේ උපේක්ෂාවට පත් වෙන්න ලක් වෙන්න සිද්ධ වුණොත් ඔබට ඔබ මොන තරම් අවාසනාවන්තයෙක්ද කියලා. හොඳම ක්‍රමවේද තමයි උන්වහන්සේලාගේ මෙත්තාවට ලක් වෙන එක. එහෙමවත්ම බැරි නම් කරුණාවට ලක් වෙන එක. එහෙමවත්ම බැරි නම් මුදිතාවට ලක් වෙන එක. පවු ටිකක් කරගෙන හරි මුදිතාවට ලක් වෙන එක හොඳ නැද්ද උපේක්ෂාවට ලක් වෙනවද? අන්න ඒක නිසා තමයි පින්වතුනි කියන්නේ ඔබ මැරුණට පස්සේ එන පෙරේතයාට මුදිතාවෙන් මේ උපේක්ෂාවෙන් හැර වෙන පිළිසරණක් නැහැ. සමහර මහත්තුරුවෝ හිතාගෙන ඉන්නවනේ මැරිලා දිව්‍ය ලෝක යනවා කියලා. මැරුණට පස්සේ මට කියන්නකෝ ඉන්න තැන මම පෙන්වන්නම්. පින්වතුනි මේවා ලේසි පහසු වැඩ නෙමෙයි. මිනිස්සු හිතාගෙන හිටියට මම මැරිලා අහවල් තැන තමයි යන්න ඉන්නේ මම මෙච්චර පින් කළා දිනනවා කියලා. ඔබ කරන පින් ඔබ දන්නවනේ ඔබ කොහොමද ওই පින් කරන්නේ කියලා. ආයේ මං කියන්න දෙයක් නැන්නේ. මේ ලෝක සත්වයා දින්වතුනි උදේ අද උදේ නැහිරල මේ බණ අහන්න ආපු ඔබ පව් කොච්චර කරගෙනද මෙතනට ආවේ? ඔබ අද කී දෙනෙක් හිතන ඉඳන්නේ නැද්ද? කී දෙනෙකුට අසාධාරණකම් කරන්නේ නැද්ද? කී දෙනෙක්ගේ දේවල් අයිතු ලෙස පාවිච්චි කරන්නේ නැද්ද? අඳුම තරමේ පාකින් මේ එක පේ කරන්න තියෙන තැනක පේ නොකර වාහනේ ගහලා තිබ්බනම් ඔබ පිනක් දෙය කළේ? ලෝක සම්මතයට අනුව එතන පාක් කළා නම් ඒකට ගාණක් ගෙවන්න ඕනේ. ඒක තමයි සම්මතේ. කඩේකට ඔබ ගිහිල්ලා තේ එකක් කඩෙන් බිව්වනම් ඒකට ගාණක් ගෙවන්න ඕනේ නැද්ද? ඒ ගාණ ගෙවන්න නැතුව ඔබ එළියට ආවොත් ඔබට පවුද නැද්ද? ඔබ ඒ ගාණ ගෙවන්න ඕනේ වේතර බිල ආරම් පස්සෙන් එන හින්දාද? වේතර කෙනෙක් නැත්තම් එතන තියලා තින් එකක් තියලා තියෙනවනම් මේ තේක බීලා පවුමක් මේකට දමා යන්න කියලා ගහලා තියෙනවා. ඔබ ඒ හදේට ගිහිල්ලා තේකක් බීලා ඉවර වෙලා කවුරුත් නැහැ කඩේ පේන්න. ටින් එක විතරයි තියෙන්නේ. කැමරාවක් නැහැ. එහිමීට මාරු වෙනවා කියලා මාරුනොත් ඔබ පවද්ද පිනද්ද කරේ? ඔබ පිළිගන්නවද ඔබ පවක් කළේ කියලා? එහෙනම් පින්වතුනි පේ කරන්න ඕනේ කියලා ගානක් ගෙවිය යුතුයි මෙතන පාක් කළොත් කියලා ටින් එකක් එතන තියන්න නැතුව මැෂින් එකක් හයි කරලා තියනවා මේකට උඹගේ සල්ලි දාලා ටික අරන් මේකේ දාලා යන්න කියලා. එහෙනම් මෙතන පාක් කරන්න විනාඩි 20ක් පාක් කිරීම උදෙසා පවුමක් අපි චාර්ජ් කරනවා කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. හැබැයි පුද්ගලයෙක් එතන නැහැ. අර තේක බීලා පුද්ගලයෙක් නැහැ වගේ සල්ලි ගන්න. එහෙනම් එතන පාක් කරගෙන ඉඳලා ඔබ යන්න ගියොත් එහෙම පාක් කරලා ඉවර වෙලා ටිකට් එකක් එන්න වදින්නේ නැහැ නේද කී කී හරි හිටියොත් එහෙම. ඕකත් පවක් නේ. එහෙනම් දැන් ඔබ මට කියනවාද ඔබ පව් කරන්නේ නැහැ කියලා මේ ඉංගලන්තෙ ඉඳගෙන. බ්ලූ බැජ් එක ගහගත්ත පිරිසක් ඉන්නවා. මේ ඉංගලන්තයට තේරෙයි මේක ලංකාව වැටෙන දෙයක් නෑ හුවට. ඒකනේ මොකද්ද මේ disable. ආබාධිත පිරිසට වෙනම මෙහෙ කාඩ් එකක් දීලා තියෙනවා. ඒ අය ආබාධිතයි. ආන්නේ ආබාධිත පිරිසට පාක් කිරීම උදෙසා වාහනේ නතර කිරීම උදෙසා එක දණක් පාරේ ලකුණු කරලා තියෙනවා. ඔය තන කවුරු හරි පාක් කරගෙන හිටියාද? ඒ පාක් කරගෙන ඉන්න වෙලාවේ කවුරු හරි ආබාධිතයෙක් ඇවිදින්න. Tamanට පාක් කරන්න තැනක් නැතුව එහෙම ගියා නම් දැන් ඔබ ඔය පිනක්ද පවද්ද කළේ? පව. එහෙනම් බින්ගතනි අප්‍රමාණ පෞකන්දරාවක් දවසකට කරනව නේද? මම මේ ඔබට මේ පෙන්නලා දෙන්නේ මේ පිරිස් දිව්‍ය ලෝක යනවා කියලා හිතන් ඉන්නවනේ. අපි පව් කරන්නේ අපි පන්සල් එක්කමයි ඉන්නේ. එහෙම හිතාගෙන ඉන්නවනේ පිරිස්. මම මේ ඔබට පෙන්වන්නේ අප්‍රමාණ පව් වෙනවා. ඒකත් පවක් නේද? ඔව්. ඉතින් එහෙනම් ඒකත් පවක් නේ. ඔව්. දැන් එහෙනම් හිතන්නකො. එහෙනම් දැන් අප්‍රමාණ ලෙස පව් කරගන්න මිනිස්සු නැද්ද මේ ලෝකේ? එහෙනම් දැන් ඔය ආයත දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා හිතන්නේ. හැබැයි මේකයි. හරක් මරණ එක කියන උදේ ඉඳලා රෑ වෙනකන් උන් හරක් මරණ එක තමයි කරන්නේ. රහතන් වහන්සේ නමක් පාරේ වඩිනවා දැකලා එදා උයපු හරක් මස් වලින් කොටස උන්වහන්සේට පූජා කරනවා. මරණාසන්න මොහොතේදී ඒකට ඒ දේ මතක් වුණා. ඒ දේ හිතින්ම තදින්ම හිතට කාවැදිලා මරණාසන්න මොහොතේදී ඒ දේ මතක් වුණොත් අන්න මැරිලා ගිහලා දිව්‍ය ලෝකෙ උපදිනවා. හැබැයි ඒ සැප සම්පත් ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? අමු මහ නරකාදී තමයි ඊට පස්සේ ලඟින්න වෙන්නේ. එහෙනම් දෙවිවරු නරකාදීයන් නැද්ද? යනවා. එහෙනම් දිව්‍ය ලෝකෙ ගිහලා මක් කරන්නේද? ඒක නෙමෙයි කියන්නේ. එතනින් තුත වුණාට පස්සේ ආයි නරකාදී යන්න වෙනවා නම් පින්වතුනි දිව්‍ය ලෝකය කියන්නේ රමණීය කළ යුතු තැනක්ද? එහෙනම් එතනට ගිහිලා తాවකාලිකව සැප විඳින පිරිස් මහ ශ්‍රේෂ්ඨයි කියලා කියන්න පුළුවන්. මේ ආර්යයන්ට වඩා කොහොමද මේ පිරිස් ශ්‍රේෂ්ඨ වෙන්නේ? ඕක මේ මනුස්ස හිඟන්න නම් දන්නේ නැහැ. හැබැයි දෙවිවරු ඒක දන්නවා. ඒක නිසා තමයි සක්‍ර දෙවියොත් පින්වතුනි එම් බැහැලා උදේට හතර දිසාවට නමස්කාර කරනවා. මාතෘ නිවෙ පුත්‍රයා හන ඔබ වහන්සේනේ මේ ලොමේ දෙදෙවලෝටම අධිපති වෙ කාටද වඳින්නේ? මාතලි මම මේ වඳින්නේ. රාගයේ ශේ කරන්න, ද්වේෂයේ ශේ කරන්න, මෝහයේ ශේ කරන්න අපකැප වෙලා කටයුතු කරන වීරිය වඩන මහා උත්මයෝ ඉන්නවා. ආන්ගේ උත්මයෝ සීකල හතර දිසාවට මම මේ වන්දනා කළේ. එහෙනම් දෙදෙවලෝට අධිපති සක්‍ර දෙවියොත් වන්දනා කරන පිරිසක් වින්ගතනි ආර්ය කියලා කියන්නේ. හැබැයි අර මනුස්ස හිඟන්න කියන එක ඇයි මම මනුස්ස හිඟන්න කියන්නේ? ඒ දෙයියන්ගේ හිඟා ගන්න එක මොකක්ද? මම හැමදෙයක්ම කියන්නේ ඒකනේ. මිනිසුන්ගේ හිඟා ගන්න එක කවුද? හිඟන්න. දෙවියන්ගේ හිඟා ගන්න එක කවුද? ඉතින් ඌත් හිඟන්න තමයි වෙන කවුරුත් නෙමෙයි. පින්වතුනි ඔබ අපි හැමෝම ඒ தත්ත්වවල හිටියා. හැබැයි මං ඒ අයට අපහාස කරනව නෙමෙයි. ලෝකයේ තේරෙන කාලයක් එනවා. යම් කිසි පුද්ගලයෙකුට යම් කිසි දැඩි හැඟීමක් ආවනම් මට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියලා. එතනින් එහාට මේ මිනිස්සු මොකද කරන්නේ? දෘෂ්ටිය තියන්නේ සල්ලිකාරකම තමයි ලෝකේ තියෙන හොඳම වටිනම දේ. අන්න එතනට ඔළුව හදාගත්තට පස්සේ පිංගුදෙන එතනින් එහාට මොකද්ද කරන්නේ? ඒ උදසා කරන්න පුළුවන් ඕන දහබළු වැඩක් කරනවා. දැන් මේවා පුතග්ජනෙකුට නම් අහන් ඉන්න බැරි වෙයි. සන්න මහත්තයට ඒ විවේචන ඇති වෙන්න දැන්. මේක දැම්මට පස්සේ. නමුත් පිංගුදෙන මේක තමයි සත්‍ය. මේ කාටවත් දොස් කියනව නෙමෙයි. මම පුද්ගල නාමයක් පාවිච්චි කළාද කාගේවත්? නෑ. නමුත් මේක තමයි යථාර්ථය. යම් කිසි පුද්ගලයෙකුට ආවනම් දැන් මේ අපිට නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේ ධර්මය අහන පිරිසට ඇවිල්ලා තියෙනව නේද අදහසක් නිවන් දකින්න ඕනේ කියලා. එහෙනම් මේ නිවන් දැකීම උදෙසා කරන්න ඕනේ හැම දෙයක්ම කරන්නේ නැද්ද? කොහොම හරි බණ අහන්න යන්න ඕනේ නැත්නම් ඒ වන් රෙකෝඩ් කරව බණ හරි කොහොම හරි අහන්න ඕනේ අතනට යන්න ඕනේ මෙතනට යන්න ඕනේ භාවනා කරන ආදී වශයෙන් මහා විශාල අරගලයක ඉදලා ඉන්නේ. ඔන්න ඔය වගේම පින්වතුනි මේ ලෝකයේ සාරයි කියලා හිතාගෙන මේ ලෝකයේ ඉහ මුදුරට නගින්න ඕනේ කියලා හිතාගත්ත වැඩ පිළිවෙලක ඉන්නවා නම් යම්කිසි පුද්ගලෙක් එයා එතනට දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඒ දෘෂ්ටිගත වීම නිසා ඒ පුද්ගලයා මොකද කරන්නේ? පුළුවන් තරම් දහබළු වැඩ කළා හරි කමන්නේ එතනට යන්න උත්සාහ කරනවා. ඒ යන ගමනේදී පින්වතුනි අවශ්‍යම පුද්ගලයා තමයි කවුද? දෙවියෝ. හැබැයි මේ පුද්ගලයා දන්නේ නැහැ පින්වතුනි දෙවියෝ කියන පිරිස් ඔහොම එක එකට උදව් කරන පිරිස් නෙමෙයි කියලා. හැබැයි පින්වතුනි പ്രേත කොටස් ඉන්නවා. තමන්ගේ ඥාති പ്രേතවරු ඉන්නවා. ඒ අය නම් උදව් කරන්න වෙදින්න. තමන්ගේ අම්මා එහෙම මැරලා ගිහිල්ලා හොඳ තැනක එහෙම හිටියොත් මොකද වෙන්නේ? ඈ පුතා දැන් දඟලනවා කොහේ යන්නේද? ලෝකෙ මුදුන් කොතර නැග ගන්න. එහෙනම් නැග ගන්නකොට මොකද කරන්නේ? දේවාලයකට ගිහිල්ලා හොඳ පූජාවක් තියෙනවා. එතකොට මේ අම්මා බල සම්පන්න දැනක යම් ප්‍රමාණයකට හිටියොත් එහෙම. ඔය අදාළ කියන දෙවි කෙනෙක් ගාව. කතරගම දෙවියෝ ගාව කියලා හිතමුකෝ අපි. පිසු දෙවියෝ ගාව කියලා හිතමුකෝ අපි. ඔය කාව හරි. ඔය තැනක යම් බල සම්පන්න ප්‍රමාණයක හිටියොත් එහෙම. අර පූජා වට්ටිය වාර අරගෙන මොකද කරන්නේ? අර දරුවට උදව් කරන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි එහෙම ක්‍රමවේදයක් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒ ක්‍රමවේදය අවශ්‍ය වෙන්නේ කාටද? මේ එහෙම දුන්න නගින්න යන අයට. දැන් මෙහෙ රටවල ඉන්න කාටවත් ඔය වුණාවත් එහෙම තියෙනවද? ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරය දෙවියන්ගෙන් පොහොසත් වෙච්ච කෙනෙක්ද? ඔය Apple කම්පැනි අයිතිකාරයා ඉන්නේ. ඔය තව තව තියෙන එක එක ජාතිය කම්පැනි ලොකු ලොකු අයිතිකාරයෝ ඉන්න. මහා සල්ලි දන කුවේරයෝ. දෙවියන්ගෙන් එතනට ගියායි නෙමෙයි. නමුත් එංගදනි මම කියන්නේ මෙහෙමයි. එහෙම වැඩපිළිවෙලක සත්‍යතාවයක් නැතුව නෙමෙයි. එහෙම ඒව තියෙනවා. නමුත් මම කියන්නේ පින්වදනි අන්තිමට මේ දහ බලු වැඩ කර කර දෙවියන්ට පුද පූජා පවත්තල වැඩක් තියෙනවලද? දෙවියෝ කියන්නේ එහෙම පහත් ත්‍රිසක් නෙමෙයි. මහා දේවරු කවදාකවත් ඕවට එන්නේ නැහැ. හැබැයි පින්වතුනි ආර්යයක් යම් උදව්වක් ඉල්ලුවොත් දෙවි කෙනෙක්ගේ බෙල්ල කඩාගෙන හරි උදව් කරනවා. ඔබ මට මේකට උත්තරයක් දෙන්න. එක උත්තමයක් ඉන්නවා අරහතුන් වහන්සේ නමක්. ඔබ හොඳාකාරව දන්නවා උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ ඔබගෙන් ඉල්ලීමක් කළොත් එහෙම මොන හරි දෙයක් බෙල්ල කඩාගෙන හරි උදව් කරන්නේ නැද්ද ඒකට? ගෙදරින් භාගයක් උපසල තියලා හරි ඒක කරන්නේ නැද්ද ඔබ? එහෙම කරනවනේ. එහෙනම් දෙවිවරුත් ඔය જાතිය තමයි. මොකද ඔබ වගේ පිරිස් තමයි එතනට යන්නේ. එහෙනම් ඒ ගති තමයි එහෙම ගැළපීලා යන්නේ. එහෙනම් මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු පින්වතුනි ආර්ය පිරිසන් යම් කිසි උදව්වක් ඉල්ලුවොත් ඒ කාන්තෙන්ම කරනවා. බෙල්ල කඩාගෙන හරි කරනවා ඒක. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. හැබැයි පින්වතුනි යම් කෙනෙක් ඉන්නවා නම් දහබළු වැඩ කර කර ලෝකෙ ලොහුම කෑල්ල කඩාගන්න. මොකද වෙන්නේ? දෙවිවරුන්ගෙන් නම් උදව් හම්බෙන්නේ නැහැ. කවුරුත් එහෙම හිතන්න එපා දෙවිවරු හැම උදව් කළා කියලා. උදව් කරනවා හැබැයි විරිතක් තමන්ගේ ඥාතිවරු. මහා දෙවිවරු හැම වට උදව් කරන්නේ නැන්නේ. හැබැයි ආර්යෙක් ඉල්ලන උදව්වා. ඒකාන්තෙම කරනවා. හැබැයි ආර්යෙක් උදව්වක් ඉල්ලනවා කිව්වහම අනේ මට අරගෙන ගලලා දෙන්නකෝ මේක ගලලා දෙන්නකෝ කියලා මේ මගේ රෙදි ටිකක් තියෙනවා මේ මම ආර්යෙක් මගේ රෙදි ටික හොදලා දෙන්නකෝ ඇවිල්ලා විසඳෙයි එහෙම ඉන්නවා නම් කියලා එහෙම කියන්න එපා. මේ බුදුදහමේ යම් ක්‍රමවේදයක් තියෙනවනේ. මං කිව්වේ ඒකයි. අර දරුවෝ ටිකක් ඉන්නවා මේ දෙමාපිය අවසරය ගන්න. එහෙනම් අන්න ඒ වගේ දෙයකට දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් එහෙම මොනෝ හරි ක්‍රමවේදකින් ඒ අය ඕකට අවස්ථාව සලසලා දෙයි. ඒ වගේම Tamanට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ගමන යන්න. ඒකට මොනෝ හරි බාධකයක් එහෙම තියෙනවනම් ආන්ගේ බාධකේ උදෙසා. හැබැයි මේක අවංකවම වෙන්න ඕනේ. අවංකවම තමන්ගේ හිතේ නැගිලා ආපු දෙයක් වෙන්න ඕනේ. අනේ මට මේ ගමනේ යන්නම ඕනේ. යන්නම ඕනේ. ගියේ මට මේ ගමනේ යන්න විදිහක් නැහැ මෙන්න මේක නිසා. අන්න ඒකට මට පිළිසරණක් වෙන්න කියලා ඉල්ලුවොත්. නොබෝ කාලෙකදී ඒකට පිළිසරණ ලැබි. අන්න ඒවට නම් පින්වතුනි මහදේවරු උදව් කරයි. සක්කදෙය්‍ය පවා උදව් කරයි. මොකද පින්වතුනි සක්කදෙය්‍යන්ගේ පඬිපුල් ආසනේ උණු වෙන තවත් එක ක්‍රමයේ දෙයක්වත් තියෙනවා. නිවන් දකින්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට පැවිද සඳහා අවසර දෙන්නේ නැහැ කියලා දැන වෙනකොට සක්කදෙය්‍යන්ගේ පඬිපුල් ආසනේ උණු වෙලා වැක්කිරෙන්නේ නැහැ. නේද? ඇයි හත් දෙනේ ලෝකෙන් අයින් වෙන්න යන්නේ? ලෝකෙට මහා සේවයක් කරන්න යන්නේ. මේ ලෝකේ පවතින ආර්යයන් වහන්සේලා නිසා ඔබ මොහොතකට හිතන්නේ මම ඔබට හැමදාම කියන දේක් තමයි. මේ රටේ M25 එක બ્લોක් වුණාට පස්සේ එතනින් එන කිරණ ටිකෙන් පුළුවන් පින්වතුනි එක තප්පරකින් මේ ලෝකේ අලු කරලා දාන්න. ඒ තරම් මිනිස්සු කෝදයෙන් පසු වෙන්නේ මේ මොහොතේදී. එහෙනම් ওই විස කිරණ ඔක්කොම පිටින්නේ පින්වතුනි ආර්යයන් වහන්සේලා නිසා. එහෙනම් ආර්ය උතුමෝ ලෝකෙට වැඩි වෙන තරමට හොඳයි. ආරේ උතුමෝ ලෝකෙට වැඩි වෙන තරමට කොච්චර හොඳයිද? එහෙනම් පින්වතුනි දිව්‍ය ලෝක වලට පවා ඒ දේ යනවා. එහෙනම් ඒ පිරිසකින් කවදාක්වත් පිටුපෑමක් වෙන්නේ නැහැ මේ දේවල් වලට. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඒ විදිහට දෙවියන්ගෙන් ඉල්ලන්නේ. හැබැයි දෙවියන්ගෙන් හිඟා කන්න යන්න එපා කවුරුත්. ඔබට කර්මාන රූපිය ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි. ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරන්න. ඔබ පුළුවන් තරම් දෙන්න. ආයේ දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. මම මේ නැවතත් ඔබට කියන්නේ මම මේ දේව ඇදහිම කියන එක පල්ලෙහාට දානවා නෙමෙයි. වැරදියට ගන්න එපා. මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ වෙච්ච සාපයක් තියෙනවා. ඔබට සාප කළා තියෙනවා මේ සංසාරේ යම් දවසක. ඔබ මහා සාපයකට උරුමකම් කියව පිරස. ඒක නිසා තමයි පින්වතුනි ඔබට හිමි දේ අද ලැබෙන්නේ නැත්තේ. ආදිකල්පිත බ්‍රහ්මය මේ ලෝකේ නාපිලාව ඒ ආට සියලු ආහාර මැවිලාව සියලු ආහාර මැවිලාව. නමුත් අද ආහාර මැවෙනවද නෑ. මහන්සියෙන් හරි හම්බ කරගන්න ඕනේ. මහන්සියෙන් හරි හම්බ කරගෙන ඒ වැඩ පිළිවෙල කරන්න ඕනේ. දේශයෙන් ආහාරයක් ලැබෙන්නේ නෑ මිනිසෙකුට. ධන දානයක් ලැබෙන්නේ නෑ. ඒකන හේතුව තමයි පින්වතුනි තමන් ලක් වෙච්ච සාපේ. එහෙනම් ඒ සාපේ නිදහස වෙන නම් කරන් තියෙන එකම දේ මොකද්ද? දෙන්න. පුළුවන් තරම් දන් දෙන්න. දන් දෙන්න පටන් ගන්නකොටින් තිරිසන් සතාගේ ඉඳලා පටන් ගන්න. තිරිසන් සතාගේ ඉඳලා ආර්ය මහා සංඝරත්නයේ දැනකන් දන් දෙන්න. අන්න එතකොට ඔය සාපේ නිදහස් වෙන්න පුළුවන්. දෙවිවරුන්ට බෑ ඔබව සාපේ නිදහස් කරවන්න. ඔබයි සාපේට ලක් වෙලා ඉන්නේ. දෙවිවරු පවා සාප කරලා තියෙන කාලෙකදී ඔබට. ඇයි? ලෝක සත්‍යය වෙනුවෙන් පහළ වුණේ මේ බිම. ලෝක සත්‍යය වෙනුවෙන් ගහකොළ සතා සිව්පාව ඊන ඔය හැම කෙනාටම මේ බිම අයිති. මුලින්ම මොකද්ද කරේ? මැනමැන කොටු ගහගත්තා. මැනමැන කොටු ගහගත්ත ඉවර වෙලා. තිරිසන් සත්තුන්ට ආහාර නැති කළා. මේ පෙදෙස මගේ ආයේ තිරිසන් එක එක්කවත් එන්න එපා. එතෙව උගුල්. එනේ එක උගුල ලහුවලා මැරුණා. අදලත් එහෙමනේ. මිනිසා කියන සත්‍යය මොකද කරන්නේ? එක දණේ කොටුවක් ගහ ගන්නවා. ඒ කොටුවක් ගහගෙන මිනි ඒ මිනිසයාට පරිභෝජනය කරන්න සුදුසු ආහාරයක් වගා කරලා ඉවර වෙලා. චූටි චූටි කෘමි සත්‍ය ඔක්කොටම කිමිකල් එකක් ගහලා මරලා දානවා. තේ ග්‍රීවලෝගේ යයිද? දැන් කියයි තින් කිමිකල් ගහන්න නැතුව කොහොමද පණුවන්ට කන්න දෙන්න බලන් හිටියා හැකද කියලා. මන් දන්නේ නැහැ ඒකට කරන දෙන උත්තරේ. මම කුජිකාර්ම පරිවර්ෂණ නිලධාරී මහත්තයා නෙමෙයි. නමුත් ඔබ මොනම හේතුවක් නිසා හරි සතෙක් මැරුවොත් ඔබට ඒකට වන්දිය ගෙවන්න වෙනවා. මේ කර්මඵල අධහන විද්‍යාඥයන්ගේ මතයක් තියෙනවා. පින්වතුනි ඉදිරියේදී මහා රසායන වර්ෂාවක් වගේ දෙයක් වැහැලා. මනුස්ස සංගතියෙන් ලොකු පිරිසක් විනාශ වෙයි කියලා. ඇයි හේතුව? දවසකට කෙමිකල් නිසා කෙමිකල් එකක් ගහලා ජීවීන් කී දහහක් විනාශ කරනවා කියලා ඔබ හිතනවද? රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළා. එහෙනම් ඕකේ රිටර්න් එකක් එන්න තියෙනව නේද? මේ මුළු මනුස්ස සංහතියට. ඒක ඒ ආපු දවසට බලා ගන්න. විද්‍යාඥයන්ගේ මතයක් යනවා එහෙම. එහෙම එකක් වෙයි කියලා. හැබැයි ඒවා නවත්තන්න බෑ විද්‍යාඥයන්ට ඊට පස්සේ. ඇයි ඒ? කර්මානුරූපිය සැකසලා එනේම කාටවත් නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි. බලන් ඉමු. ලොකු සතෙකුට ඇතුළට එන්න බැරි වෙන කම්බි වටක් ගහනවා. ඊළඟට තුවක්කුවක් අටවනවා. වලක් හාරලා උල් ටිකක් දානවා යට. උඩින් වහනවා කොළාදු ටිකකින්. ආපු ගමන් සතා ඒක ඇතුලේ චොක් එතනම ඉවරයි. උල් ටික ඇල්ලලා මැරලා යනවා. ඔහොම කල්ලි ඉවරලා පින්වතුනි ඔන්න ඔය විදිහට කොටු ගහගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? සත්තුන්ට ණය වුණා. සත්තුන්ගේ සාපේද ලක් වුණා. වනාන්තර විනාශ කළා. අර මහා උත්තමිය භාවනා කරන වනාන්තර වල වෙලා. ඒ වට කරදරේ හින්දා පීඩා වෙන පරිදි කටයුතු කළා. උන්වහන්සේට වනාන්තර නෑ දැන් ගිහිල්ලා. බණ භාවනාවක් කරගෙන ඉන්න. එහෙනම් ඍෂීන් වහන්සේලාට ණය වුණා. උන්වහන්සේලාගේ සාපේට ලක් වුණා. ඊළඟට ගස්ගල් පර්වත කල්ල මිදලා දැම්මා. ඒ වට අධිගෘහදීරු දේව දෙවි දේවතාවුන්ට මොකද උනේ? නිවාස නැති වුණා. ඒ ආගේ සාපේට ලක් වුණා. සියලු මනුස්ස ප්‍රජා වෙනුවෙන් තිබුණා නම් යම් දෙයක් ඒක තමන් කොටු ගහගෙන අනිත් අයට නැති කළා. මනුස්සයන්ගේ සාපේටත් ලක් වුණා. දැන් එහෙනම් දැන් කාගේ සාපේට ලක් නොවිලා තියෙන්නේ මේ? සියලු දෙනාගේ සාපේට ලක් වෙලා ඉන්නේ. එහෙනම් ඔය සාපේ නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? හඳහන බලලා හොඳ ගහ පූජාවක් තියාගන්න එකද? මම ඒකෙන් කියන්නේ හඳහන බල්ල කරන ගහ පූජාවේ ඵල නැහැ කියලා එහෙම නෙමෙයි. වැරදි දෙ හිතන්න එපා. නමුත් මම අහන්නේ ඔය කරලා තියෙන දෙයින් නිදහස් වෙන්න පුළුවන් ද ගහ පූජාවක් තියලා කියලා. ගහ යන්න තියෙන පූජාවක් තියෙනදී එක්තරා ආකාරයක දානයක්. හැබැයි ඒක දැනගෙන දෙන්න ඕනේ. දෙවියෝ උදෙසා කරන දානයක්. ලාංකීය ඉතිහාසය කියලා කියන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ තැන. අද මම ඒකයි කියන්නේ සීය එලෙය නැහෙනේ. සීය එලෙයගේ නැටි කැලිනේ තියෙන්නේ. ඒක නිසා ඔය ඉන්නේ කාලා දන්නේ නැහැ ඔය දේවල්. නමුත් ඉංගද ඒ කාලේ ඉඳලා ආපු ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවා. දෙවියන්ගේ දාන දෙනවා. කිරියම්මලගේ දාන දෙනවා. ඔය ආදී වශයෙන් බිඟුදලි බලු කපුළු දාණය දක්වා. බලු කපුළු දාණය දක්වා මහා දාන කොටසක් දෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක් ලංකාදීපේ තුන තිබුණා. දැන් ඉතින් යන්තම් මහා ගම්මානවල ටිකක් ඈතට යන ගම්මානවල ඕවා කෙරෙනවා. කවුරු කෙනෙක් බලු කපුළු දානයක් එහෙම දීගෙන ගියොත් එහෙන මොකද වෙන්නේ? හරි පහත් විදියට තමයි හිතන්නේ. එහෙම එකක් නැහැ. බල්ලෙකුට කපුටෙකුට දෙන දානයක් දහස් ආනිසන්ත තියෙනවා. සියක් ආනිසන්ත තියෙනවා කියලා සාස්තුරුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එන ඔන්න ඔය විදිහට බිඳුනේ ක්‍රමානුකූලව ඔය සාපෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ හැරෙන්න වෙන ක්‍රමවේදයක් නැහැ ඔය සාපෙන් නිදහස් වෙන්න. එන අද ඔබට බිඳුනේ මේ වෙනකොට ධනිය නැත්තම් ඔන්න ඔය ක්‍රමවේදයෙන් ධනිය ලබා ගන්න වැඩ පිළිවෙලක් කරගන්න. එහෙම නැතුව බිඳුනේ මිත්‍යා විශ්වාස වලට යන්න එපා. අර බඩ මහද උන්න හැ කෙනෙක් තියාගෙන ඉන්නේ. බුද්ධා කියලා අර මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත වෙච්චේ ඒ අසහාය මහා ශ්‍රේෂ්ඨයාගේ නම දාලා ඉතින් පින්වතුනි ඔය ඒ නම දාලා ඔය කරන දෙයින් ඇති නේද අවිතිමා නරක ආදී ලගින්න? සාස්තුන් වහන්සේට කරපු අපහසෙට, උන්වහන්සේගේ ශ්‍රී දේහයට කරපු අපහසෙට අවිතිමා නරක ආදී ලගින් නැති ඔය ටික කියපිටි. ලංකාව වගේ රටකට ඕක අරයි යන දින හොඳම ක්‍රමය තමයි මොකද්ද? බුද්ධ ඝින දාලා නම් ගියා නම් හරිනේ. ඇයි ඒ? භක්තිවන්ත වෙන මිනිස්සු මොකද කරන්නේ? බුද්ධ කියන නමින් එන ඕනම එකක් ගන්නව නේද? ඔය නමින් දීලා ඒක තමයි ලංකාවට යවුවා. ඉන්දියාවට ඕක යවනවනේ යවන්නුනේ කොහොමද? ආසින් බුද්ධ කියලා යවලා හරියන්නේ නැහැ ඉන්දියාවට. ඉන්දියාවට යවන්නේ ක්‍රිෂ්ණගේ අවතාරයක්. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් මේක. පින්වතුනි මේ ක්‍රමවේද සියල්ල වෙනස් වෙන්න ඕනේ. මං කියන්නේ ඔබට ඔබ බෞද්ධයෙක් නම් පින්වතුනි සීවලී හාමුදුරන්ගේ බින්දුවර විතරක් ගෙදර ගහගන්න එපා. ඒක මහා අමන වැඩක්. ඒ කිව්වේ හීවලි හාමුදුරුවෝ වගේ පින්තූර ගහගත්ත ගමනයි කියනවා නෙමෙයි. හීවලි හාමුදුරුවෝ වගේ පින්තූර විතරක් ගෙදර ගහගන්නේ ඇයි? හා ප්‍රත්‍යලාවීන අතර අග්‍රස්ථානයේ කියලා. ඔය ඕවත් ගිනි ගෙඩි පින්තුනි මේ ලෝකෙට මිනිසු දීපු. ඕවා දෙන්නේ පින්තුනි මේ බෞද්ධයෝ නෙමෙයි. බිස්නස් කාර්යෝ. ඔය පින්තූර බිස්නස් කරන්නේ කවුද වැඩිපුර? මම නම කියන්නේ ඒ જાතියේ. එනවා මේ බෞද්ධයාට වඳින්න පිළිම නිර්මාණය කරලා පින්තූර හදලා ඔක්කොම දෙන්නේ කවුද? අන්න ආගමිකයෝ. කාවෙන්ද හරිලා දැන් උඹලා? බලන්න වෙලා තියෙන හරිය. සීවලී හාමුදුරන්ගේ විරුමයක් ගහ ගන්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැංගීම වැරදි නේද? මේවා පොඩ්ඩක් හිතලා බලන්න. හැංගීම වැරදි නේද? දෙන හින්දා උන්වහන්සේව ගහ ගන්නවා කියලා. මොනතරම් පල්ලෙහාට වෙලද බලන්න බෞද්ධයා කියන කෙනා. දෙන නිසා නෙමෙයි උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨ උතුමෙක්. මේ ලෝකෙට පහළ වෙච්ච පරම ශ්‍රේෂ්ඨ උත්මයෙක් සීවලි හාමුදුරුවෝ කියලා කියන්නේ. හැබැයි සීවලි හාමුදුරුවන්ගේ අනිත් පැත්ත එහෙම සීහ කරගත්තොත් කොහොමද වෙන්නේ? උපදින වෙලාවේදී විඳපු අප්‍රමාණ දුක ওই ටිකේම හරියට දන්නව නම් එහෙම පලාතක් ගහන්නේ ඕක. දන්නව නේද සීවලි හාමුදුරුවෝ මේ කොච්චර දුක් විඳින්ද කියලා මේ ලෝකෙට එන්න. සත්වරුදු සත්මාස සත් දවසක් හිටිය අම්මගේ බඩේ. සත්වරුදු සත් මාසයක් අම්මගේ බඩේ ඉඳලා එල්ලි හිටිය හත් දවසක්. ලොකු ළමෙන්නේ. යම් ප්‍රමාණයකට ලොකු වෙච්ච ළමෙක්. හැබැයි ඉතින් හත් අවුරුදු කියලා මේ දැන් දෙක වසර ළමෙක් මට්ටමට ලොකු වෙන්න විදියක් නැහැ නේ බඩ ඇතු වෙන ළමෙක්. අතීත සංසාරේ කරපු පාප කරුණු. ඔය ටික සිහි කරගත්තා නම් එහෙම. ඔය ටික හරියට දන්නව නම් එහෙම ගහගන්නේ නැහැ වින්තුර කවදාකවත් ගෙදර. ඇයි ඒ? ගැබිලි මාතාවක් ඉන්න ගෙදර ගහගන්න එපා කියයි කාගෙද? හේලි හඳුනගේ වින්තුරේ. ඔය ඔක්කොම ගිනි ගෙඩිනේ වින්තුරේ. තනි කර ගිනි ගෙඩි මං ඒකයි කියන්නේ. ඔබ ඉපදිච්ච දවස් ඉඳලා වැඩි හරියක් කෑවේ ගිනි ගෙඩි. දැන් ඉතින් ඔය ගිනි ගෙඩි සුද්ධ කර කර යන් ඉතින්. ඔය ගිනි ගෙඩි ටික සුද්ධ කළාම ඔබගේ නිවන එතන තියෙනවා. සීවලි මහරහතන් වහන්සේ කියන්නේ පරම ශ්‍රේෂ්ඨ උත්මේ. උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ දීපත් කළ උන්වහන්සේට වන්දනා කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි උන්වහන්සේ ගහගත්ත දෙන ලැබෙනවා කියලා එහෙම හිතාගෙන. අද දෙවිවරු ඔක්කොම පරාදයි නේද මේ ලක්ෂ්මී දෙවියන්ට? ඈ සත්ත්ව දෙවියොත් පරාදයි නේ මහත්තයෝ. කාටද? ලක්ෂ්මී දෙවියන්ට. ඇයි? පල්ලිවේ. බලන්න මිනිස්සයා කියන එක මොනතරම් පල්ලියට වැල්ලද කියලා. ඉතින් ඔය අතරින් ආර්යෝ බිහි වෙනවා කියන එක පින්වතුනි මැජික් එකක් වගේ. හරියට හරි ඉතින් මේ කාලේ ආර්යෝ අඩුයි කියලා කියනෝ නේද මිනිස්සු? ඔව් නේන්නම් ඉතින්. ඔය අතරින් කොහෙද ආර්යෝ බිහි වෙන්න ඉන්නේ? හරිම කලාතුරකින් තමයි බිහි වුණා. මම ඔබට නැවත වාරයක් කියන්නේ පින්වතුනි මේ සීවලි මහරහතන් වහන්සේට අපහාස කළාවත් ලක්ෂ්මී දෙවියන්ට අපහාස කළාවත් දෙවියන් වන්දනා කරනවට අපහාස කළාවත් නෙමෙයි. ඒව කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙට ඒව කරගන්න ඒවා කිසිම මම ඔයාලට මොහු කියන්නේ නැහැ. ඔය අපිට මේ මන් දැක්ක තව මේ චන්න මහත්මයාට ඒ මොකක්ද එකක්? ගෙදරක මොකද ප්‍රශ්නයක් තියෙනවා කියලා. මලයකුම් බන්දනේ කිරීමක් සහ උනාද සෝම් පාලුවක් ආදිවාසීන් දේවල් කරලා තියෙනවා කියලා ගෙදරකට. ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමෙයි. රාගයෙන් මත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මත් වෙච්ච පිරිසින ලෝකෙක. කවුරුහරි කාට හරි ගෙදරක හුණියමක් නොකර දිනනවා නම් ඒක තමයි පුදුමේ. ඔබත් අතීත සංසාරයේ තිස්සේ පිංගුතුනි මිනිසුන්ට හිතනොත් හුණියම් කළා, වචනොත් හුණියම් කළා, වැඩනොත් හුණියම් කළා. අතීත සංසාරයේ තිස්සේ ඕක තමයි කර කර ආවේ. හුණියම කියලා කියන්නේ පින්වල තව කෙනෙක් විනාශයේ උදසා කරුණ සකස් කරගන්න කරන එක. මේ අද්දමේ ඉපදිලා අද මේ වෙනකොට ඔබට වයස අවුරුදු 40යි නම් 50යි නම් 60යි නම් තව කෙනෙක්ගේ විනාශයේ උදසා කටයුතු කළම නැද්ද ඔබ? ඕකට පෙරේතේ සම්බන්ධ කරගන්නම ඕනේ නැහැ. ඔය ඉන්න පෙරේතය කරපු ටිකත් ඇති හොඳටම. ඕව හොඳට හිතලා බලන්න. තමන්ට රස්සාවි ඉහෙලා දැනට යන්න අනිත් එකාව පල්ලෙහාට ඇදලා දැම්මේ නැද්ද? අනිත් එකාව වෙනුවෙන් ඉහෙලා මේ තමන්ගේ බොස්තර දොස් කිව්වේ නැද්ද? ඒව කරන්න වෙනවා පින්වතුනි මේ ලෝකේ ඉන්නකොට. එහෙම කරලා තමන්ට හිමිතන මට මෙතනයි හිමි මම මෙච්චර කාලයක් මේකේ වැඩ කළා එහෙනම් මූට හරියන්නේ නැහැ මටයි ඕක ලැබෙන්න ඕනේ කියලා. ඒ ආයත දොස් පාරස් නගලා. ඒ කිව්වේ ඒ ආයත හුනියමක් කළා නේද? නිසිදාහක වඩියක් ගත්ත ඒකට පින්වතුනි 15000ක් කළා නම් පඩිය. තව හුනියමක් තියෙනද ඊට වඩා? උඹලා දෙන්නම් උඹ මට මෙහෙම එකක් කළානේ හිතහංග බොස්ට කියලා ඉල්ලලා දෙන්නම් කියලා හිතාගෙන. බොස් ගාවට ගිහිල්ලා අරූ ගැන වැරදි කියලා කියලා කියලා කියලා 20000ක් පඩිය ගත්ත එකගේ පඩිය 15000ක් කළා නะ ඔබ මාසෙකට හුනියම ගන්න බැගින් කරනව නේද ඇයි 20000ක පඩියක ජීවත් වෙයිගේ 15000යි නම් දැන් පඩි ගන්න මොන හුනියමද බලන්න එහෙනම් බින්ගොතුනි අතීත සංසාරයේත් තිස්සේ ඉඳලා හුනියම් කරලා තියෙන්නේ ආන් ඒ හුනියම් වල ප්‍රතිඵලයක් විදිහට දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ඉතින් හුනියම් කන්න වෙලා තියෙනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ මේ ආර්ය මෛත්‍රිය පතුරවා හැරෙමින් අතිගිත සංසාරයත් ඉස්සේ ඉඳලා මගෙන් මොනව හරි වරදක් හතුරෙකුට හරි වුණා නම් ආන් ඒ හතුරව මට සමා වෙන්න කියලා ඒ ඇයිද ඒ විදිහට ආර්ය මෛත්‍රිය පතුරවලා හැරෙන්න ඒ වගේම පින්විතනේ ලෝක සම්මත වශයෙන් ওই හුනියන් කපන්න ක්‍රමවේද තියෙනවා දත්ත කට්ටලි මහතුරු ඉන්නවද මේ බවාගෙන කන්නේ නැති එහෙම කෙනෙක් ඉතින් හොයා ගන්න ඕනේ මගෙන් නම් අහලේ වන්න එපා දස්ස කට්ටි මහත් එක්ක හොයලා දෙන්නක පුළුවන් නම් කියලා. මැණික් ගල විදිහට පාවිච්චි කරන්න පින්වදෙනි මැණික් ගල තියලා මේ බ්ලොක් ගලක් මදි වුණා කියලා මැණික් ගල තියලා සිමෙන්ති ගහන්න එපා විත්තියට. ඒක වචනයක් හරි දාම් කාටරි කියනවනම් කාටරි අවශ්‍යතාවයක් තියෙනවනම් මාත් එක්ක විනාඩි දෙකක් කතා කරන්න ඕන කියලා ওই විනාඩි දෙක ඇතුළතදී මේ විකාර කතා කරන්න එපා. විනාඩි දෙකයි නම් කතා කරන් දින අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහයක් කරගෙන විනාඩි දෙක ඇතුළත අනේ මම පෞද්ගලිකව නිවන් දකින්න කීයක් කියන්න කියලාවත් කියන්න අඩුම තරමේ. එයාද මගේ ගෙදරට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ ගෙදර තියෙන ප්‍රශ්නෙට මම දැන් මොකද කරන්නේ? ඒවට ඉන්නවා පින්වතුනි පිරිස්. ඒ පිරිස් වලට යොමු කළා. ඒ දේවල් කරගන්න. මම කියවන්නේ ඒව බොරු නෙමෙයි. තෝම් පාළුවක් කළා දිනනනම් එහෙම එකක් කළා ඇති. එහෙම හරි දැනකින් කිව්වනම් එහෙම එකක් කළා ඇති. මල යකු බන්ධනය කළා දාලා ඇති. මොකද හේතුව? ඔබයි ඔබගේ ඥාතියයි දෙගොල්ලම එකතු වෙලා ලෝකෙ කඩන්න ගියේ. ඔබ ලෝකෙ කෑල්ල කඩා ගන්න හදනකොට කඩා ගන්න බැරි වෙන එක මොකද කරන්නේ? කඩා ගන්න කාට කඩා ගන්න දෙන්නේ නැහැ. ඒක තමයි විදිය. අන්න එතකොට පින්වතුනි කරන්න පුළුවන් අදත් ඒටන් ඔක්කොම කරයි. හැබැයි ඒවත් පින්වතුනි අතීත සංසාරේ ඉඳලා ඔබ කරපුවා තමයි ඔබට එන්නේ. ඒවත් හොඳට මතක තියාගන්න. මේ ලෝකේ බිලියන 6ක් දෙනගින් දැද්දි ඔබටම හෝම් පාළුවක් කරන්නේ. ඒ නිසා පින්වතුනි මේ දේවල් මනාකොට අධ්‍යයනය කරන්න. ආර්යෙක් වශයෙන් Tamanට එන දේවල් හොඳට බලන්න. ගොඩාක් මිනිස්සු අනිත් අය කියන කතාවක් තමයි. දෙවියෝ බුදුන් අදහන අපිටමයි මේ දේවල් වෙන්නේ කියලා. ඔබ හොඳටම දන්නවනේ දෙවියෝ බුදුන් අදහන අපිටමයි මේ දේවල් වෙන්නේ කියලා කියනකොට. සිහි කරලා බලන්න ඒක කියන්න කලින්. අද නැගිට වෙලා ඉඳලා මම මොන තරම් අසාධාරණයක් මේ ලෝකෙට කළාද මම මේ කරපු අසාධාරණයන් මටපත් වුණොත් එහෙම මේ වෙලාවේ හිතෝ පස් ගහනවනේ මට මේ වෙලාවේ මාමු මහ නරක අධිගත වෙන්න වෙනවනේ මම ඔය જાතියනේ පින්වතුනි ඕකනේ ඇත්ත කතාව අව බොරුවට වහගෙන හිටියට ඇතුලේ තියෙන ඇත්ත කතාව ඕකනේ අනාගාමී උතුමෙක් තමයි පින්වතුනි අඩුම තරමේ මේ කියන්නේ සෝතාපන්න ඵලයෙන්වත් අඩුම තරමේ එහාට ගිය කෙනෙක් අතින් තමයි අඩුවෙන් පව් කරන්නේ අනාගාමී උතුමත් පව් කරනවා පව් නොකරන්නේ කවුද රහතන් වහන්සේ ඒකයි මම ඔබට කියන්නේ ඔය ලේසි පහසෙන් ඔය හිතාගෙන හිටියද වැඩක් නෑ අද විරිගල 500,000 පූජා කළත් වැඩක් නෑ ඒ පූඩලෝ පිටින් යනවා හැබැයි ඒ අතුරු දුර කරගන්න පව් ටික එනේ කියනවා මං අටපිරිකර දෙකක් පූජා කළා මං අපේ අම්මටයි තාත්තටයි පින් දුන්නා. ඔයා දෙකක්ද? මම 200ක් පූජා කළා එදා. ඔබ හිතනවාද පවක් නෙමෙයි ඔය කලේ කියලා? පවක් කලේ. මොකද්ද පව? තව කෙනෙක්ව පල්ලෙහාට දාලා තමන් උස්සලා තව කෙනෙකු අපහසුතාවයට පත් කළා. ඕකත් තවක් කළේ. පව් අඳුරන්නේ නැත්තම් නවන් කියලා දෙන්නම් පව් කියන්නේ මොනවද කියලා. කිව්වේ නෑ වචන පිටකලේ නෑ. හිතින් හිතනවා. ඌ මේ දෙකක් කළා කියනවා. මම මෙච්චරක් කළා. ඒ මොකද්ද ඒකනේ? ඒකත් පවක්. රහතන් වහන්සේ ඔක් කරයි කියලා හිතනවද? නෑ. ඒකයි දිනවල නමක් ගමක්වත් සඳහන් කරන්නේ නැත්තේ ඔබ පින් කරද්දි. ගිය සතියේ එක මහත්මය මේ පිරිසක් දාන දුන්නා. ඊට එහා සතියේ පිරිසක් දාන දුන්නා. උපන්දින නිසා දාන දෙනවා. ආදි වශයෙන් නිවන් අරමුණු කරගෙන තමයි. දරුවෙගේ උපන්දිනයේ උදෙසා දෙමාපියෝ දානයක් දෙනවා. අනේ මේ දරුවාට වැඩිවියටපත් වෙන මෙච්ච ගම. කවදාහරි හත් අවුරුදු වියටපත් වෙච්ච ගම මහාන වෙන්නේ හිතේවා. එහෙම හිතලා දම් පූජා කරනවා. එහෙම කරන පිරිසින් හත් ධර්මයේ අවබෝධ වේවා. ඒව තමයි ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවන් පින්වතුනි අපි කවදාකවත් පල්ලෙහාට දාන්නේ නැහැ. ඒ අයගේ නම් ප්‍රකාශයටපත් කරලා. මොකද ඔබගේ නම ප්‍රකාශයටපත් වුණොත් එහෙන මොකද වෙන්නේ? ඔබට අධික මානයක් එනවා. ඒක වෙනවා. ඉතින් මානේ නැසලා නැහනේ තාම. එහෙනම් ඒ මානෙට ලොකුම දීලා හරියන්නේ නැහැ අපි. ඔබට උදව් කරන්න මානයක් නැතුව පින්වන්න මොදන් වෙන ක්‍රම වේදට එන්න. එහෙනම් මානයක් නැතුව එතනට එන්න ඉන්න තමයි පින්වදෙනි. ඔබගේ නම කියන්නේ නැහැ. හැබැයි පින්වදෙනි මම දන්නවා කවුද ඒක කරන්නේ කියලා. ඒ අයව සිහිපත් කරලා ඒ අයට මේ පින් දෙන වෙලාවේදී මමත් විශේෂයෙන් පින් පමුණුවලා අරිනවා. ඒකනේ ඕනේ. මේ දාන දෙන කෙනාගේ අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න නම් ඕනේ. ඒකනේ ඕනේ. නම කියන්න ඕනේ නේනේ. නම කියපු ගමන් මොකද වෙන්නේ? අර මානේ හිට එනවා. ඒක එනවා. මානේ හිට ඇවිල්ලා මොකද වෙන්නේ? අර පින පළුදු වෙනවා ඊට පස්සේ. මණිකක් පළුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක දින වටනකම සම්පූර්ණයෙන් අඩු වෙලා යනවා. ඉතින් අපරාධේ. ඒක නිසා තමයි පින්වතුනි එහෙම නම් කියන්නේ නැත්තේ. ඉතින් පස්සේ අපේ මහතුරු මැසේජ් එකක් ටයිප් කරලා දානවා. මෙන්න මේ උත්තමයෝ විසින් මේ විදිහට දානේ පූජා කළා. ඒ ආයත අප්‍රමාණ පින් සිද්ධ වේවා කියලා. ඒ නිසා කවදාක්වත් අහිතක් හේම හිතන්න එපා. දානයක් දෙන වෙලාවෙදී හරි නමක් ගමක් අපි කියන්නේ නැහැ නේ එහෙම කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. දෙන එක අතහැරලා දෙන්න. දුන්නට පස්සේ ආයි කන්නේ කොහොමද කියලා එහෙම හොයන්න ඕනේ. මේ ආරාම පූජාවක් කරනවා ඉස්සරහට. කුටියක් හැදුවට පස්සේ ඒ කුටිය මොනවද කරන්න ඕනේ කියලා එහෙම හිතන්න ඕනේ නෑ. දුන්න අතහැරියා ඉවරයි වැඩේ. දීද අල්ලගත්තොත් මොකද වෙන්නේ? අපරාධ දුන්නේ. ඇයි? ඒකෙන් ලැබෙන පින නෑ. සල්ලි දුන්න විතරයි. සල්ලි දෙන්නේ පිනකටනේ. ඒක නිසා පින්විතනේ හැමදෙස්සෙම මොකද්ද කරන්න තියෙන්නේ? දුන්න අතහැරියා. ආයි ඒ ගැන අහන්නේ බලන්න දෙයක් නෑ. හොයලා බලනවා. මොකද දුන්න සල්ලි ගැන නෙමෙයි. තව මොනවද මගෙන් කරෙන්න තියෙන්නේ? පදුර පූජා කරනවා. පදුර පූජා කළාට පස්සේ ඒ පදුර නවලා තියෙනවද? හරියට වෙලාවට බවුවට දාලා මේව කරනවද? ඕව බලන්න දෙයක් තියෙනවද? නෑ. මම පදුර පූජා කළා. එච්චරයි. එදෙනින් එහාට මොනවා වුණාද කියන එක ඒක අදාළ එකක් නෙමෙයි පූජා කරපු අයට. හිමිකමක් තියෙනවා නම් පින්වතුනි ඒ හිමිකම මේ විදිහට කරේ. සමහරව ඔය පදුර පූජා කළා හෙට තෙමිලා මේ නරක වෙලා යන්න පුළුවන්. නමුත් ඔබ පැදුර පූජා කළා. ඒ ආයේ ස්වාමින් වහන්සේ ඒ පැදුර බාරගත්තාට පස්සේ ඔබට වෙන්න ඕනේ පින සිද්ධ වෙලා ඉවරයි. ඒක උන්වහන්සේ කොච්චර කාල පාවිච්චි කරනවද කියන එක මට තීරණය වෙන්නේ නැහැ ඔබගේ පින. ඔබ දානීය දෙන වෙලාවේ ඔබගේ හිතේ තියෙන පාරිශුද්ධත්වය තමයි බලපාන්නේ ඔබගේ පිනට. ඒක නිසා මම යම් දවසක ඔබ අරහත්ත්වයට පත් වෙලා දානයක් දුන්නා. අන්න එදාට මම ඔබගේ නම කියනවා. ඇයි මානයක් නැන්ද? හැබැයි දරහතුන් වහන්සේලාට පින් වල අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පින්වතුනි වරදවා හිතන්න එපා. ඔබ කෙරෙහි අනුක මොකද ඔබ මම දන්නවා පින්වතුනි ඔබ සියලු දෙනා. තමන් ඉදින් මේත මහන්දීන් හරි හම්බ කරගන්න ධනේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් කැප කරන්න සූදානම් ඉන්න පිරිස්. ඒ වෙනුවෙන් කැප කරන පිරිස්. රුපියල දෙක හරි කැප කරනවා. පුළුවන් විදියට කරනවා. පරිසමාලෝකී බත් හදාගෙන කාලා හරි ව්‍යංජන තුන හතරක් එක මේ රාත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දානි පූජා කරනවා ගිහිල්ලා. අන්න එහෙම පිරිසක් ඔබ. ඒක නිසා පින්වතුනි ඔබව හරි මාර්ගයේ අරයි යන එක අපේ යුතුකම. ඒක නිසා තමයි සමහර වෙලාවට හිත රිදුනත් ඔබගේ. හරි මාර්ගයේ යන්න මේ කතා මේ කාර්යය කරන්නේ. ඒක නිසා හරි මාර්ගයේ යන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔබ මැරුණා කියලා කවදාවත් පින්වතුනි. ඔබගේ ගුණ වර්ණනා කිරීමක් අපි කරන්නේ නැහැ. ඔබගේ ගුණ වර්ණනාවක් නෙමෙයි කරන්නේ ඔබ මැරුණාට පස්සේ. අපි මහා සාර අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක් කරනවා. දේශනාවක් කරලා සීලම දෙනා එකතු වෙලා මක් කරනවද? පින් අනුමෝදන් කරනවා. ඒකයි වෙන්න ඕනේ. නමක්වත් සඳහන් නැහැ. ඒ පුද්ගලයා වදීපත් කරලා ඒ පින් අනුමෝදනාව කරනවා. හැබැයි ඉදිරියේදී ඒව සිද්ධ වෙන්නේ නැහැ. ආරාමේදී ආරාම ගොඩනගනකොට මම එතන ඉන්න මිනිස්සුන් වහන්සේලා පාන්දු කුල වලට එහෙම වඩින්නේ නැහැ. නමුත් දානයක් දෙන්න ආපු කෙනෙකුට ඒ தත්ත්වයේ දීපත් කළා ඒ විදිහට කටයුතු කරනවා. ඔය ඥාති හිත මිත්‍ර ආදී මේ වෙනකොට සුවේ ලබන්නේ නැහැ. ඔබට වතුරු බීදරුවෙන් හරි සංග්‍රහයක් සත්කාරයක් කවුරු හරි කළා නම් පින්ගතුනි ඒ ආයතත් ඒ පින හිමි වෙන්න ඕනේ. ඒ නිසා ඒ කටයුතු ඒ විදිහට කරේ. නමුත් ඇත්ත தත්ත්වය ඔන්න ඕක. ඒ නිසා කවදාකවත් පින්ගතුනි වැරදි පැත්තේ යන්න එපා. ඔය මානෙ කියන එක පුළුවන් තරම් පල්ලෙහාට දාන්න. අදිස්ථාන කළොත් මානෙන් 80% පල්ලෙහාට දැම්ම හැකි. අදිස්ථාන කළා. ඉතුරු 20 පල්ලෙහාට දාන්න නම් පින්වතුනි ඒ ඉතුරු 20 තියෙන්නේ ආමතු එක. ඒක කරන්න නම් අනාගාමී වෙන ධර්මයට තමයි තීරණ පටන් ගන්න එක. ඒක ඒ හේ හිත ඇති වෙන ක්‍රම වේදක තියෙන වැඩපිළිවෙලක් ඒක. ඉතුරු 20 අරින් කරලා දාන එක. හැබැයි 80% හදනවා පින්වතුනි Tamanට හිතලම පල්ලෙහාට දාගන්න පුළුවන්. ඔය කියන මානේ තමන්ට විනාශ කියන මානේ අන්න ඒක පුළුවන් තරම් පල්ලෙහාට දාගන්න. බිමට නැමිච්ච පුද්ගලයෙක් වගේ ඉන්න. සාරිපුත්‍රයන් වහන්සේ සිහිපත් කරන්න හැම මොහොතකම. සාරිපුත්‍රයන් වහන්සේ මහා සීයනාද සූත්‍රයේ උන්වහන්සේ සීයනාද බවත්තල කියනවා. ස්වාමීනි මම කායානුපස්සනාව මනාකොට වඩපු කෙනෙක්. වඳුන කෙනෙක්. මම අද මේ විශ්ව සංඝයා අතරට එන්නේ හරියට අං කැඩිච්ච එළදෙන මහා පාරේ ගමන් කරනකොට කොල්ල කුරුට්ට ගල් ගහ පන්නනෝ. ඒත් ඒ අං කැඩිලා නිසා වයසට ගිහිල්ලා නිසා ඒ කොල්ල කුරුට්ටෙත් එක්ක හැප්පෙන්නේ නැතුව ඒ එළදෙන යනවා වගේ මම මේ පිරිසතරට එන්නේ. මගේ හිතත් හරි මේ පාපිස්සත් හරි පාපිස්ස කියලා කියන්නේ දකුණෙන් කවුරු හරි ආවත් උතුරෙන් කවුරු හරි ආවත් නැගෙනහිරෙන් බටහිරෙන් කවුරු හරි ආවත් ඒ එන හැම කෙනාම තමන්ගේ තියෙන කුණු පිහදාගෙන යන්නේ. ඒ තරම් පල්ලෙහා තියෙන එකක් මේක. ස්වාමීනි මම ඒ විදිහටයි ජීවත් වෙන්නේ. ඔන්න ඔය ක්‍රමවේදය තමන් තුළ හදාගන්න සාරිපුත්‍රයන් වහන්සේ ඉහි මත තියාගෙන. මාගේ සාරිපුත්‍රයන් වහන්සේ එපමණ නම් මං කොහොමද මෙතනින් එහාට යන්නේ? අන්න එහෙම සිහිපත් කරන්න. එහෙම සිහිපත් කර කර පින්වදෙනි පුළුවන් තරම් මානෙ යටපත් කරලා තියාගන්න. මේ මානෙ ඉවර කරගන්න කයින් යටපත් කරගන්න. නැත්තම් ඔබට විනාශයක් මිසක් හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ. දන්නේ නැතු ආර්යයන් වහන්සේලාට උපවාද කරනවා. මානෙ ඉහෙට ගහුවත් ඉවරයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට මානෙ බාර දීලා තිබුණා නම්. සාරිපුත්‍රයන් වහන්සේට මානෙ බාර දීලා තිබුණා නම් උන්වහන්සේලා ගැන සිහිපත් කර කර මාන්නය යටපත් කරන් හිටියන මොනම හේතුවක් නිසාවත් අර කියපු කරදරයක් වෙන්නේ නැහැ තමයි. ඒ මට්ටමින් ඉන්නේ ඉතුරු ටික කරගන්නක. ඉතුරු ටික කරගත්තට පස්සේ පින්වතුනි Tamanට දැනුණාට පස්සේ මේකේ මේ පුද්ගලියෝ කියලා පිරිසක් මෙතන නෙමෙයි තියෙන්නේ. මේ තියෙන්නේ දානිකම හිත් පරම්පරාවක් විතරයි කියලා මනාකොටම ප්‍රත්‍යක්ෂ වෙච්ච දාට පින්වතුනි Taman අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. තියෙනු මාන ප්‍රහීණ කරලා ඉන්නේ. ආන්නේ තත්ත්වෙට පත් වුණාට පස්සේ ආය යටපත් කරන්න දෙයක් නැහැ. සියල්ල එහෙම සිද්ධ වෙලා ඉවරයි. ඔන්න ඔතනට එනකම් පින්වතුනි හරිම පරිස්සමෙන් කටයුතු කරන්න. එහෙම නැති වුණොත් එහෙම මානෙ නිසා තමන් කරන පින පව නැති වෙලා යනවා තමයි. තමන් කරන පින පව නැති වෙලා යනවා. ඔය අතරතුර පින්වතුනි ඔබට ගැඹුරු දහම් කරුණක් තියෙනවා කතා කරන්න. මම ඔබට පින්වතුනි ඒ කාලේ ඉඳලම කියපු දෙයක් තමයි මේ නිවන් දකින්නවා කියන වැඩපිළිවෙල. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ තුන මත නදාපවතිනවා කියන. ඔන්න ඔය කරුණ තුන මනාකොට යම් දවසක ඔබට තේරුණා නම් ඔබ ඒකාන්තයෙන්ම අරහත්ත්වයට සාක්ෂාත් කරනවා. එතන ඔය කරුණ තුනේ ප්‍රභේද තියෙනවා ගොඩාරියක්. සෝතාපන්නෙක් සඳහා තියෙන සෝතාපන්න වීම සඳහාත් අනිත්‍ය දුක්ඛ අනාත්ත වඩන්න ඕනේ. හැබැයි සෝතාපන්න වීම සඳහා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ත වගේ නෙමෙයි පින්වතුනි, අනාගාමි වීම උදෙසා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ත. මේ දෙක වෙනස්. එකම දහම් න්‍යාය තමයි. නමුත් ගැඹුරට අරක තේරෙනවා. කෙනෙක් සෝතාපන්න අවස්ථාවේදී කතා කරන විලාසය නෙමෙයි පින්වතුනි, එතනින් එහාට ඒ කෙනාට ලෝකය ගැන තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් යම්කිසි පුද්ගලෙක් අනාගාමිත්වෙන් එහාට යන ක්‍රමවේදයට යනකොට ඒකත් එහාට තව ගැඹුරට අනිත්‍ය දුක්ඛ අනාත්තම තමයි අවබෝධ වෙන්නේ. අන්න අවබෝධ වෙලා අරහත්ත්වයේ සාක්ෂාත් වෙනකන් අනිත්‍ය දුක්ඛ අනාත්ත තමයි තියෙන්නේ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේ කියපු ආයෙද බොරු වෙන්නේ නැහැ කවදාවත්. ඒව අද්දොට ප්‍රත්‍යක්ෂයි. ඒව හැමමම තියෙනවා. එහෙනම් පින්විතනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්තවල තියෙන අවශ්‍යතාවය පෙන්වන්න මොනව කළත් නිවන් දකින්න නම් මේ ටික කරන්න ඕනේ. අන්න ඒ ටික මම මේ කියන දේවල් වලින් ඔබට පැහැදිලි වෙයි. දැන් සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා පින්විතනේ පටිච්ච සමුප්පාදය කියලා දහම් න්‍යාය ධර්මයක්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි දහම් ගුරුවරයා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. දැන් යමේ පටිච්ච සමුප්පාදය දකිනවනම් හෙතෙම ධර්මයේ දැක්ක වෙනවා. එහෙනම් යම්කිසි පුද්ගලයෙකුට ධර්මයේ දැක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පින්වතුනි පටිච්ච සමුප්පාදය තුල තමයි මේ ධර්මයේ තියෙන්නේ. දැන් මම ඔබට මේ පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයක් කතා කරගෙන යනකොට ඔබට තේරුම් යයි මේ පටිච්ච සමුප්පාදයේ මෙතනින් මේව නතර කරන්න නම් මොකද්ද කළ යුත්තේ කියලා. පටිච්ච සමුප්පාදය කියාගෙන ගියාට නිවන් දකින්න බෑ කාටවත්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මානුකූලව කළ යුතු යමක් තියෙනවා. අන්න ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. න්‍යාය ධර්මයේ අවබෝධ වෙන තරමට අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි මම ඔබට දැන් මේ කතා කරන්න යන්නේ. අනේ මේ පටිච්ච සමුප්පාදය. මොකද මේ සතියක් ඇතුළත අපේ මහත්මෙක් ඇතුළේ කීප දෙනෙක් ඇවිදilla. මේ ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කළා පටිච්ච සමුප්පාදය ගැන. ඒ දේවල් ගැන කතා කරද්දී මතුවෙච්ච දහම් කාරණා කිහිපයක් මම ඔබත් එක්ක කතා කරන්න. ඔබ චතුරාර්ය සත්‍ය කියලා එකක් අහලා ඇති. පින්වතුනි මේ දේවල් කතා කරගෙන යනකොට තේරිච්ච දේ තමයි තව තවත් තේරෙන දේ තමයි පින්වතුනි සාස්ත්‍රුන් වහන්සේගේ දහම හරිම තර්කානුකූලයි. එක තැනක්වත් නොගැලපෙනවා කියලා තැනක් නැහැ. යම් තැනක් ඔබට අහුනොත් එහෙම කොතනරි නොගැලපෙනවා කියලා ඒ ඔබේ අවබෝධයේ ප්‍රශ්නයක් නිසා නොගැලපෙන තැන නැහැ. සාස්ත්‍රුන් වහන්සේගේ දහම සියල්ල එකිනෙකට ගැළපී ගැළපී ගැළපී ගැළපී යනවා. මට ඔබ කියන්න මෙන්න මේ දේ. යම් දෙයක් කැඩිලා බිඳිලා යාම නිසා දුකක් හිතුනොත් ඔබට ඔය දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? අලුතෙන් ඒක හදනවා. ඕක නේද ක්‍රමවේදය? යමක් කැඩිලා විඳිලා යනකොට ඒ කැඩිලා විඳිලා යාම නිසා තමන්ට දුකක් දැනිත වෙනවනේ. කරන්න තියෙන දේ මොකද්ද? අලුතෙන් ඒක හදනවා. ආයි කැඩිලා විඳිලා යනකොට දුක දැනිත වෙනවනේ. ආයි මොකද්ද කරන්න ඕනේ? අලුතෙන් ඒක හදනවා. ඔබට ඔන්න ඕක තේරෙනවද? දුකෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද? අලුතෙන් හදනවා. එතකොට දුක කියන තැන මම දැන් අදහස් දෙකක් දෙනවා. එකක් තමයි ඒ මොහොතේ දුක සහ දුක. දැන් දුක කොටස් දෙකයි. එකක් මොකද්ද? ඒ මොහොතේ දුක සහ සියලු දුක්. දුක්ඛන්දය කියලා කියන්නේ සියලු දුක් දුක්ඛන්ද. ඔහොම මම කොටස් දෙකකට මේ දුක කඩා ගන්නවා. එකක් තමයි ඒ මොහොතේ දුක. දැන් එහෙනම් මට කියන්න යමක් කැඩිලා බිඳිලා යනකොට දුකක් ජනිත වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න නම්, ඒ මොහොතේ දුකින් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනි? නැවත ගොඩනැග. දැන් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තව වෙහෙසක් දරන්න ඕනද නැද්ද? එහෙනම් ඒකත් දුකක් නේද? එහෙනම් ඒ දුකක් තියෙනවා. එහෙනම් මේ දුකින් නිදහස් කරන්න තව දුකක් කරා දෙයක් ගොඩනැගුවා. ඒ ගොඩනගපු දේ නැවතත් මොකද වෙන්නේ? පවත්වගෙන යන්න ඕනේ. ඒ පවත්වාගෙන යාම නිසා ඒ පවත්වාගෙන යන්නත් අසීමිත වෙහෙසක් දරන්න ඕනේ. එහෙනම් අන්න ඒක නිසාත් මොකද වෙන්නේ? දුකයි. එහෙනම් දැන් මොකද උනේ? දුක් තුනක් දැන් අපිට පේන්න තියෙනවා. ඔය දුක් තුන ඉස්සෙල්ලා හොඳට දකින්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම මෙතන බණ කියන්නේ රහත් වෙච්ච උතුමන්ට නෙමෙයි. එහෙනම් මෙතන ඉන්න හැමෝම මේ දුක් තුනේ අයිතිකාරයෝ. මේ දුක් තුනේ ඒකාන්තයෙන්ම විඳින පිරිස ඉන්නෝනේ මෙතන. හොඳට ගන්න. යමක් කැඩිලා විඳිලා යනකොට ඒ කැඩිලා විඳිලා යාම නිසා මොකද යමක් පැවතිලා තිබුණා? ඒ පැවතිලා තිබිච්ච දේ කැඩිලා විඳිලා වෙනසිලා යනකොට දරා ගන්න බැරි දුකකට ඇවිදිලා මොකද කරන්නේ? ඒ මොහොතේ දුකින් නිදහස් වෙන්න ගොඩනගනවා. ඒ ගොඩනගන මොහොතේදී අප්‍රමාණ දුකක් විඳලා ගොඩනගා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳලා ආයතරයක් ක්‍රමානුකූලව මේක වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ආන්න ඒ මොහොතේ දුකක් හට ගන්නවා. ඒවා ආයෙ නැවත පවත්වගෙන යනවා. ඊට පස්සේ වෙනසෙනකොට තව දුකක් හට ගන්නවා. හැබැයි දැන් ඔය හැම දෙයකින්ම වෙන්නේ පිඟුතුනි ඒ මොහොතේ දුක නැති කරගන්න එක නේද? එහෙනම් දැන් බලන්න හරියටම වෙන කටයුත්තක් තියෙනවා. දැන් මම මේ කතා කරන්න යන්නේ හිතක් ගැන. යම් දවසක ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි මේක තුල මිනිස්සෙක් නැහැ කියලා. මේ තනිකර හිත පරම්පරාවක් විතරයි තියෙන්නේ කියලා ඔබට යම් දවසක ප්‍රත්‍යක්ෂ වෙයි. එතකම් මේ කියන ඒවා අහලා බලන්න අවබෝධයට ගන්න. මම එක තැනකින් කොහෙන් හරි පටන් ගන්නවා. අපි හිතමු දෙයක් කැඩිලා විදිලා වෙනසිලා ගියා. දෙයක් කියන්නේ හිතක්. හදාගත්ත හිතක් කැඩිලා බිඳිලා වෙනසිලා ගියා. ඒ කිව්වේ ජරාවට මරණයටපත් වුණා. යම් හිතක් ජරාවට මරණයටපත් වුණහම දැන් මේ හදාගත්ත එකනේ. හදාගත්ත දරුවා ජරාවට මරණයට ගියොත් එහෙම දුකද නැද්ද? එහෙනම් මොකද්ද කරන්නේ? තව දරුවෙක් හදාගන්න. ඕක නේද ලෝක සම්මතයේ හැටි? එහෙනම් ඒක දැන් මේ දෝෂයක්ද? නෑ. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒ දරුවත් ඔහොම ගිහිල්ලා ජරාවට මරණයට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ දුකින් නිදහස් වෙන්න මොකද්ද කරන්නේ? තව දරුවෙක් හදාගන්නවා. ඒ දරුවත් ඔය විදිහටම ගියොත් මොකද කරන්නේ? තව දරුවෙක් හදාගන්නවා. ඔය ක්‍රමවේදේ නේද පිඟුතුනි මේ ලෝකේ තියෙන්නේ? ඔය මේ ලෝකේ විතරක් නෙමෙයි. ඔය ශරීරය ඇතුළෙත් ඔය මම කියලා පවත්වාගෙන යන යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් පින්විතිනේ ඔය වැඩපිළිවෙලත් ඒකම තමයි. දරුවා නෙමෙයි. හිත. හිතටත් ඔය ටිකම තමයි ඔය කරන්නේ. ඒක නිසා තමයි ගියක් කැල්ල බින්දේ යනකොට මොකද කරන්නේ? ආයි හදලා ගන්න. දරුවෙක් මැරිලා ගියොත් එහෙනම් මොකද කරන්නේ? ආයි හදලා ගන්නවා තව එකෙක්. ආයි මැරිලා ගියොත් එහෙනම් තව එකෙක්ව හදලා ගන්නවා. වාහනයක් ගිහලා චොප්පන් වුණොත් එහෙනම් වාහනේ මොකද කරන්නේ? තව එකක් හදලා ගන්නවා. මොකටද ඒ හදලා ගන්නෙ? යන්න නෙමෙයි. දුකින් නිදහස් වෙන්න. ළමයි කතා වෙනවා. තාත්තගේ වාහනේ හැපිලා තාත්තා හරි දුකින් ඉන්නේ. අපි ඔන්නේ සල්ලි දාලා වාහනයක් අරන් දෙමු. මොකද මේ කරන්නේ? තාත්තව දුකින් නිදහස් කරනවා. ඇයි තාත්තා දුකෙන් ඉන්නේ ඇයි? වාහනේ හැපුණ වාහනේ ජරාවට මරණයට ගියා. එහෙනම් දැන් තාත්තාගේ පුරුද්ද මොකද්ද? තාත්තාගේ පුරුද්ද හෙවත් මේ ලෝක සම්මතයේ ලෝක සත්වයාගේ පුරුද්ද මොකද්ද? යමක් ජරාවට මරණයට පත් වෙද්දී ඒ දුකෙන් නිදහස් වෙන්න නැවත ගොඩනගන්න. නැවත මේ පැත්තෙන් ගොඩනගා ගන්න. දැන් ඔබට අන්නේ හරය තේරුණාද? එහෙනම් මේ ලෝක සත්වයාගේ ස්වභාවය මොකද්ද? යමක් ජරාවට මරණයට පත් වෙද්දී ඒ දුකෙන් නිදහස් වෙනුවස් නැවත ගොඩනගනවා. එහෙනම් දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකයේ ඉන්න සත්වයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලාද ඉන්නේ? නෑ. මොකද්ද චතුරාර්ය සත්‍ය? දැන් බලමු කෙටියෙන් කතා කරමු. චතුරාර්ය සත්‍ය ගැන කෙටියෙන් කතා කරමු. අපේ එක නෝනා කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා, පුළුවන් නම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනා විග්‍රහ කරන්න කියලා. මම එතුමියට කිව්වා ඒක නම් ලේසි පහසු එකක් නෙමෙයි. යම් කාලයක් එයි. පැය 10ක් විතර එකම එක දිගට බණ කියා ගන්න පුළුවන්. ඒකට වෙලාව සැකසීලා එන. ඒව බණ අහන්න පිරිස් ඉන්න. අන්න එදාට නම් ওই විග්‍රහයක් කරලා දෙන්න පුළුවන් වෙයි. සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංගයේ දේශනා කරලා තියෙනවා. ඒකත් තියෙන්නේ මොන වගේද? ඒකත් තියෙන්නේ මාත්‍රිකා විතරයි. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා සත්‍ය විභංගයේ දේශනා කරලා තියෙනවා සාස්ත්‍රුන් වහන්සේ. විභංගගත කරලා කොටස් වලට කඩලා විග්‍රහ කරලා. හැබැයි ඒවත් තියෙන්නේ ඔක්කොම මාත්‍රිකා විතරයි. ඒවත් ඔබ එකපාර අවබෝධ කරගන්න බෑ. එහෙනම් ඒවත් තව ඒව ගැනත් විස්තර කරන්න පුළුවන් අප්‍රමාණ ලෙස. එහෙම කළා තමයි ඔක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා ඒක පස්සට කල් දාම් කියලා. මොකද්ද පින්වතුනි දුක කියන්නේ? දුක දුක්ඛාරය සත්‍ය වේද? දුක්ඛාරය සත්‍ය දුක වේද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. දුක කියලා කියන්නේ දුක්ඛාරය සත්‍යයටද? දුක්ඛාරය සත්‍යය කියන්නේ දුකටද? නෑ. දුක දුක වේ. දුක්ඛාරය සත්‍ය නොවේ. දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍ය වේ. දුක නොවේ. එහෙනම් පින්වතුනි දුක කියලා එකක් මේ ලෝකේ තියෙනවා. සහ දුක්ඛාරය සත්‍ය කියලා තව එකක් මේ ලෝකේ තියෙනවා. ඕන් ඔය දෙක පැහැදිලිව දැක ගන්න ඕනේ. කෙනෙක් ඇවිල්ලා කනේ පාරක් ගැව්වම රිදෙනවා. දැන් දුකයි. ඔන්න ඔය දුක ඔබ වින්ද දුකක්. ඒ දුක වේදනා චෛතසිකයෙන් ඔබට ආපු දුකක්. අන්න ඒවටයි දුක කියලා කියන්නේ. හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඥානයක්. Tamanṭa mudumpat wennōne ඥානයක්. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඥානයක් පුළුවන්ද? චෛතසිකයකට, වේදනා චෛතසිකයකට මුදුම්පත් කරගන්න. නෑ. වේදනා චෛතසිකය කියලා කියන්නේ දැනෙන දෙයක්. වීමක් දැනෙනවා. අන්න ඒක තමයි වේදනා චෛතසිකයෙන් කරන්නේ. වීමක් දැනෙන එක. එහෙනම් කවුරු හරි හොඳට කනේ පාරක් ගැහුවොත් ඒක වීමක් දැනෙනවා. දුක්ඛහගත ලෙස දැනෙනවා. අත පිච්චුනොත් වීමක් දැනෙනවා. තමන් අකමැති රූපයක් දැක්කොත් දුකක් එනවා. වීමක් දැනෙනවා. තමන් කැමති දේ නොලැබුණොත් මානසික වේදනාවක් එනවා. මානසික දුකක් ඇති වෙනවා, දුම්මනසක් ඇති වෙනවා. ඔය ඔක්කොම වේදනා චෛතසිකයෙන් තමන්ට එන දේවල්. එහෙනම් ඔය කියපු එකක්වත් දුක නෙමෙයි. ඔය කියපු එකක්වත් දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. ඔය ඔක්කොම දුක. එහෙනම් දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙනවා ගිනිගෙන දැවෙන වස්තු. ආන්නේ ගිනිගෙන දැවෙන වස්තු හොඳට අඳුන ගන්න පුළුවන් නම් Tamanට. මේක ගිනි බෝලයක් නේ. මේ ගිනි බෝලේ මම අල්ලපු සැනින් මාව ගිනි ගන්නවනේ. මහා දුක්කොන්නකට පත් වෙනවනේ. කියන අවබෝධයට આવොත් අන්න ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. එහෙනම් ඔය අවබෝධයේ ඥානයක් නේද? ඔය අවබෝධයේ ඥානයක්. ඕක දැනෙනවද වේදනාචෛතසිකේට? නෑ. දැන් මෙතන වීදුරුවක් තියෙනවා. මේ තුඩ තියලා. මේ වීදුරුව ගින්නක් විදිහට දකින්න පුළුවන් නම් ඒ කියන්නේ ගිනි ගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ තේරෙනවනේ ගින්නක් කියන්නේ මොකද්ද කියලා. තමන්ව දවන එක. මේ මහා ගිනිගෙන දැවෙන මේ ගිනි බෝලයක් මේ තියෙන්නේ. තාම මාව දැවෙන්නේ නැහැ මේකට. ඇයි? මං තාම ඇල්ලුවේ නැහැ මේක. හිතන්නකෝ පුද්ගලයෙක් ගාව තියෙනවා. කෙවිතක් අතේ. අල්ලට තියලා කෙවිතක් බැඳලා තියෙනවා අතේ. කෙවිතක් කිව්වේ ලීක මේ පොඩි කෝටු කෑල්ලක්, දිග කෝටු කෑල්ලක්. මේක තනිකර පුළුන් වලින් ඔතලා. පෙට්‍රල් ගහලා තියෙන එකේ. මේ පුද්ගලයාට පේනවා ඈත දිලිහෙන වස්තුව. ගිනි අරගෙන දිලිහෙනව හොගා. හරි ලස්සනයි. අනේ කොච්චර ලස්සනද කියලා මේ කෙවිත දික් කරොත් එහේ මේ පැත්තට. අර කෙවිත අරක වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? ඔන්න මහා ගින්නක් හටගෙන තමන්ව දවල දානවා. අන්න එනම් පින්වතුනි මේ ලෝකයේ තියෙන වස්තුන්ගේ ගිනි ස්වභාවය දකිනවා. මහා ගිනි. දැන් ඔබ මට කියන්න. මේ ලෝකයේ ගිනිගෙන දැවෙන මහාම ගිනි තියෙන්නේ ඔබගේ ගෙදරද අල්ලපු ගෙදරද? ඔබගේ ගෙදර කියලා විශ්වාසයි නේද? ඉස්කෝලේක ළමයි ඉන්නවා 5000ක්. තමන්ගේ දරුවත් ඉන්නවා. එහෙනම් මහාම භයානක ගිනි බෝලේ කොහෙද තියෙන්නේ? ඔය ඉස්කෝලේ නේද? කොතනද තියෙන්නේ? තමන්ගේ දරුවගා ඔන්න දුක්ඛාරය සත්‍ය දකිනවා. ඒ කාන්තෙන්ම දන්නවා පින්වතුනි මොකද වෙන්නේ? ගිනිගෙන දැවෙන්න වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන වස්තුන්ගේ මේ ගිනි ස්වභාවය දකිනවා. කොහොමද ගිනි වෙන්නේ? මේ මහා සාර දේශනාවක් පුළුවන් තරම් අහන්න. මේ වස්තු ඔක්කොම ගිනි උනේ කොහොමද? නෑ, වස්තු ගිනි ගන්නවා. වස්තු ගිනි ගන්නවා. තමන්ව දැවෙන්නේ තාම. වස්තුව ගිනි ගන්නවා. දැවෙන තැනට මම පෙන්වන්නම් කොහොමද දැවෙන්නේ කියලා මේක. මේ තියෙන හැම වස්තුවම හෝ පටේට ගිනි ගන්නවා. ඇයි ගිනි ගන්නේ? ඇයි මේව Tamanට ගිනි දෙන්නේ? අත තිබ්බොත් නේ ගිනි දෙන්නේ, නැත්තම් ගිනි දෙන්නේ. දැන් රහතන් වහන්සේගේ වටේ තියෙන ඒවත් ගිනි නෙමෙයිද? ගිනි. හැබැයි ඒවට පුළුවන් ද රහතන් වහන්සේ පුච්චන්න? බෑ. මං කියන්නම් ඇයි කියලා. තව ටිකකින් කියන්න. එතන තාම කියන්න. ගිනි වෙනවා. ඇයි මේව ගිනි උනේ? පින්වතුනි හේතුන්ගෙන් හැදිච්ච හින්දා. යමක් හේතුන්ගෙන් හැදුනනම් හේතු වෙනස් වෙන සැරේට මොකද වෙන්නේ? වෙනස් වෙන්න ඕනේ නේද? එහෙනම් පින්වතුනි යම් ස්ථිරත්වයක පවත්වන්න පුළුවන්ද? නෑ. එහෙනම් ඉච්ඡාමේ පවත්වන්න පුළුවන්ද? ඒත් බෑ. මේ මෙසේ තිබේවා කියලා ප්‍රාර්ථනාවෙන් වෙන දෙයක් එහෙම තියෙනවද? ඒත් නෑ. එහෙනම් දැන් මේ වස්තු ගිනිගෙන දැවෙන බෝල වගේ නෙමෙයිද? ප්‍රධාන හේතුව තමයි පිංගුදුනේ හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත වස්තුන් මොනම ක්‍රමයකින්වත් තමන් වශයෙන් පවත්වන්න බෑ. අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ ලෝකෙට රූප හැදෙන්නේ කරුණු පහක් නිසා. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ. ඔය එකකවත් තිබුණාද තමන්ගේ කැමැත්ත කියන එක? තමන්ගේ ප්‍රාර්ථනාවන් මේ මෙසේ තිබේවා, අර දේ අරම තිබේවා. ඔය එක ප්‍රාර්ථනාවක්වත් තිබ්බද ඔය පහ ඇතුලේ? නැහැ. එහෙනම් ඔය සමීකරණේ ඕක නැහැ නේද? තමන්ට ඕනේ විදිය, ප්‍රාර්ථනාවෙන් කෙරෙන විදිය ඔය එකක්වත් නැහැ. එහෙනම් හේතු තියනකන් තියෙයි. හේතුම් පටිච්ච සම්භූතං. පටිච්ච කියන්නේ ගැළපිලා බැඳෙනවට. හේතුම් පටිච්ච සම්භූතං. හේතු ගැළපිලා සම්භූත වෙනවා. හේතු භංගා නිරුජ්ජති. හේතු නැති වෙච්ච දන මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. වෙරති විච අනිත්‍යතාවයටපත් වෙනවා. ඒකයි කිව්වේ බුදුහාඳුරෝ කියන්නේ. ඒකයි පිංගදෙනි මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම මොන වගේද? අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඔය ලෝකයේ තියෙන වස්තුන්ගේ ස්වභාවය. එතකොට හිතත් ඕකට අයිති නැද්ද? අයිති. මේ ලෝක වස්තුන්ගේ ස්වභාවය අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඇයි ඔය ඔක්කොම හැම වෙන්නේ? ඒකටත් හේතුවක් තියෙනවා. ඇයි අනිච්ච උනේ? ඇයි අද්දුව උනේ? අද්දුවයි කියන්නේ මොකද්ද? මෙසේ තිබේවා කියුවට එහෙම හිටින්නේ නැහැ. ස්ථිරව තියන්න බෑ එක මොහොතක්වත්. ඒ කියන්නේ අනිත්‍යයි. අනිච්චයි අනිත්‍යයි විපරිණාම ධම්මයි අඤ්ඤතයි. අනිත්‍ය කියලා කිව්වොත් ඔන්න ඔය අද්දුව කියන එකට ස්ථිරව තියන්න බෑ එක මොහොතක්වත්. දැන් ඔබ කියනවා පුතේ පුතේ එන්න එන්න දෙවිඳුන පෙන්නන්න. පුතා එනකොට දෙවිඳුනකෝ ඊට පස්සේ කියනවා මොකද? හා හා නම කියන්න එපා. පුතේ එන්න එන්න ආයිත් නේ. මේ දෙවිඳුන වෙනව නම කියන්න එපා කියන. එතකොට දෙවිඳුන යනවා කියලා. දැන් නම කියපු හින්දා දෙවිඳුන යන්නේ නෑ. ඇයි? හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වුණාම නෑ. එච්චරයි. මේව විහිදිලා දිවිච්ච දේදුණු සමහර දැන් ළමයා එනකොට දේදුණු භාගයයි තියෙන්නේ. තාත්තේ මේක දේදුණු භාගෙනේ, දේ දුන්න නෙමෙයිනේ. එහෙම කියන්න පුළුවන්. ඒකයි විදිය. එහෙනම් හේතුන්ගෙන් හටගත්තා නම් දේදුන්න. හේතු තියනකන් තියනවා, නැති වෙච්ච ගමන් මක් වෙලා නැති වෙලා යනවා. තාත්තාගේ ප්‍රාර්ථනාවෙන් ඇති බලක් තියනවාද? තාත්තගේ ප්‍රාර්ථනා කරනවා. පුතේ පුතේ ඉක්මන් දෙන්න. දේදුණු තිබේවා, දේදුණු තිබේවා. ඈ අර දේ දුන්න හැදෙන හේතු ටිකක් විද්‍යාඥයෝ හොයලා දීලා තියෙනවා නේද? ප්‍රිස්මයකට සුදු ආලෝක කිරණයක් වැදුනහම ඒ වර්තනාංකයේ වෙනස් වීම, වර්ධනයේ වෙනස් වීම මත ওই විදිහට මේ වර්ණ ભેදයක් වෙනවා. වර්ණ ටිකක් හැදෙනවා. විභේදනය වෙනවා වර්ණවලට. විද්‍යාඥයෝ හොයලා දීලා තියෙනවා. එහෙනම් දැන් අපි දන්නවා මොකද්ද? විද්‍යාඥයෝ ඕකේ කොතනද කිව්වේ? විද්‍යාඥයෙ ප්‍රිස්මයක් ගන්නවා. අරගෙන මේ දේදුණු වර්ණ පෙන්වන්න යන්නේ. ප්‍රිස්මයක් අරගෙන සුදු ආලෝක කිරණයක් යවනවා. යවලා ඉවර වෙලා ඒතන තිරයක් තියලා පෙන්නනවා මෙන්න මේ විදිහට පාටවලට මේක වෙන් වෙනවා කියලා. ඔය කියන එක කියලා ඉවර වෙලා විද්‍යාඥයෝ කියනවා මේ පාට වෙන්වීම සඳහා අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන හේතු සාධක මෙන්න මේවා කියලා. කියන මොනවද? සුදු ආලෝකයේ ප්‍රිස්මය සහ තිරය. ඕක කිව්වද කරන එකගේ කැමැත්ත කියලා එක. එහෙම එකක් එහෙම තියෙනවද? ඔය එකම විද්‍යා පොතකවත් ලියලා තියෙනවද විද්‍යා මේ කරන විද්‍යාඥයාගේ කැමැත්ත? බලන් හිටපු කාලාගේ කැමැත්ත? ඔය එකක්වත් තියෙනවද? නැහැ. එහෙනම් පින්විතේ සාත්‍රුන් වහන්සේගේ දහම ආයි කිරිහට ගොස් ගහෙන් යනවා වගේ නැද්ද? කොහොමත් කිරි. ඒ කාන්තෙන්ම සත්‍යයක්. විද්‍යාඥයෝ හොල දුන්නේ එකම එකක් නෙමෙයි. තමන්ට කරන්න කිසි දෙයක් මේකේ නැහැ. ඒකෙන් ඒකෙන් පරමව අදහස ඕගලන්ට පස්සේ තේරෙයි ඔබට මේක. තමෙක් මෙතන නැහැ. ඒක නිසා තමයි තමන්ගේ ප්‍රාර්ථනාවකින් කල යුත්තක් මෙතන නැත්තේ. තමෙක් මෙතන ඉන්නවා නම් පින්වතුනි ඒකට ඒකත් එක හේතුවක් වෙයි කවදා හරි. මෙතන තමෙක් නැති නිසා තමන් කියලා කෙනෙක් පුද්ගලයෙක් සත්ව පුද්ගලයෙක් මෙතන ඇත්ත වශයෙන්ම නැති නිසා. ඔය හැදෙන එකම කරුණකටවත් මොනවා එන්නේ නැද්ද? ඔය තමන්ගේ කැමැත්ත කියන එක එන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමෙක් මේ ලෝකේ නැති හින්දා. එහෙම එකෙක් හිටියා නම් මොකද වෙන්නේ? ඒකගේ කැමැත්තත් ඔතනට එයි. නමුත් මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඉස්සරහට තේරුම් ගනි. ප්‍රේකට කල් දෙන්න තව. හරි. එහෙනම් පින්වතුනි මේ ලෝකයේ වස්තු ගිනිගෙන දැවෙනවා කිව්වේ ඇයි? හේතුන්ගෙන් හටගන්නවා. හේතු තියනකන් තියනව නැති වුනහම නැති වෙනවා. බෝලේ වගේ වෙලාවකට තියෙනවා හතරස් වෙනවා තව වෙලාවකට ඊට පස්සේ ඍජු කෝණාශ්‍ර වෙනවා ආයි බෝලේ වගේ වෙනවා ආයි අඳහඳ වගේ වෙනවා ආයි කෑලි පොඩි පොඩි කෑලි වෙනවා ආයි සරයක් බෝලේ වගේ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? හේතු තියෙන විදිහට ඒක එහෙම වෙනවා. තේන පින්දුපමන් රූපං කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. තෙන පින්දුව කියන්නේ මොකද්ද? තෙන එන හැඩේට හැඩ ගහනවා. තෙන එන්න එක එක විදියට හැදෙනවා. තෙන යන්න එක එක විදියට හැදෙනවා. ඔය මූණත් ඔය වගේ නෙමෙයිද? උස්මෙහෙම පොඩ්ඩක් වැඩි වුණොත් මොකද වෙන්නේ? වැක්කිරලෙයි. එක වාතම දතක් එහෙම ගැලෙව්වොත් එහෙම මොකද වෙන්නේ? මේ දින එක මෙහෙමයි. තරපේක් එහෙම ගෑවොත් එහෙම මොකද වෙන්නේ? ඉදිමිලායයි. සර්පේ කාප ගමන් අතේ තියෙන මුදු ගලවන්න කියන්නේ ඇයි? මේ ප්‍රාර්ථනා කළා නම් ඉවරයිනේ. රූපේ මාගේ ඔබ ඔහොම හිටපක්. එහෙනම් ඇයි මුදු ඔක්කොම ගලවන්න කියන්නේ? ප්‍රාර්ථනාවෙන් කල යුත්තක් මෙතන නැති හින්දා. මෙතන තනිකරව තියෙන්නේ පිංගුනේ හේතු සමූහයක එකතුවක් විතරයි. අද ඔබ කොටින්ම ඔය පුටුවේ ඉඳගෙන ඉන්නේ හේතු සමූහයන් නිසා. ඔය හේතු වෙනස් වෙච්ච ගමන් ඔබත් ඉවරයි. දැන් ඉස්සරහට මේව මනාකොට තේරෙයි ඔබට. මේ ධහම තුලම ඉන්න, මේ ධහම තුලම ඉන්න. එතකොට ඔබට මේව තේරි යයි. එහෙනම් පින්වතුනි මේ ලෝක වස්තු කියලා කියන්නේ ඔක්කොම ගිනි. හැබැයි ගිනි තිබුණාට ප්‍රශ්නයක් නැහෙනේ. දැන් ඔබ කසාද බඳපු කෙනෙක් නම් කසාද බඳින්න ඉස්සෙල්ලා ඔබගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා කියන්නේ ගින්නක්නේ. හැබැයි ඔය ගින්නෙන් කසාද බඳින්න කලින් පිච්චුන්නේ නැහනේ ඔබ. කසාද බැඳලාට පස්සේ නේද පිච්චෙන්න ගත්තේ? දැන් එහෙනම් බලමු පින්වතුනි මේ ගින්නට හේතුව මොකද්ද? ලෝකයේ තියෙන වස්තු ගිනි. හැබැයි මේ ගින්නට හේතුවක් තියෙනවා. මේ ඔය ගිනි වලින් Tamanට ගින්න එන්න හේතුවක් තියෙනවා. අන්න ඒකට තමයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ දුකට හේතුව මොකද්ද කියලා බලන්න. දුකට හේතුව තමයි පිගදෙන අතේ තියෙන කෙවිත. පුළුන් එහෙම පුළුන් වලින් පුළුන් එහෙම වටේට ගහලා පෙට්‍රල් ගහලා තියෙන මොකද්ද? අතේ තියෙන කෙවිත. අර ගිනිගෙන දැවෙන වස්තුවට මොකද කරන්නේ? ශා කියලා දික් කරනවා. දික් කරපු ගමන් කෙවිත ගිහිල්ලා වදිනවා අරගින්නේ. මොකද වෙන්නේ? තප්පරයක් යනකොට තමන්ව දවල අලු කරලා ඉවරයි. අන්න දුකට හේතුව. අන්න පින්වතුනි දුක දැකගත්තා. කොහොමද? යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිච්ච නිසා ඒක මොකයිද? ඒක දුකයි. හැබැයි ඒ දුක Tamanට උරුම වෙන්නේ කොහොමද? කෙවිත නිසා. මොකද්ද ඔය කියපු කෙවිත? තණ්හාව. තණ්හාව. තණ්හාව නිසා මොකද වෙන්නේ? අල්ලපු ගමන් ගිනිගෙන දැවෙනවා. Taman අල්ලපු නැති ළමයි නිසා දුක් වෙන්නේ නෑ නේද? හැබැයි ඒවත් ගිනි බෝල තමයි. ලෝකේ තියෙන හැම දෙම ගිනි බෝල. ඇයි ගිනි බෝල? Tamanට ඔය විදිහට තියන්න පුළුවන් ඒවා නෙමෙයි. ගිනි බෝල. යමක් Tamanට ඔය විදිහට තියන්න පුළුවන් නම් මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැන්නේ. ආ මෙහෙම ිතහන් ඔබ ඔහම ිතහන්. හරි. වැඩි හරි. එහෙනම් ලෝකේ තරම් ප්‍රියජනක තැනක් තවත් තියෙනවද? නැහැ. ඔයාවම ඉන්න, ඔයාවම ඉන්න, ඔයටි ඔහම ඉන්න, ඔහම ඉන්න. හරි එච්චරයි. දැන් ඉතින් සතුටි. නමුත් Taman වශයෙන් තියනවා කියලා එක බින්දු මාත්‍රයක්වත් නැහැ. මොකද හේතුව ඒ වස්තුන් නිර්මාණය වීමේදී එකම තැනකවත් Tamanගේ කැමැත්ත කියන එක නැහැ. එහෙනම් එක එක විදිහට එක එක විදිහට වෙනස් වෙවි අයියේ. ඔය ක්‍රමයේදී තමයි තියෙන්නේ. එහෙනම් එහෙම තියෙන නිසා ඒව මහා ගිනි වස්තු. හැබැයි ඒ ගින්නෙන් Tamanව දැවෙන්න පටන් ගන්න කොයි වෙලාවට? කෙවිත දික් කරපු වෙලාවට. ඔන්න දැන් ආරහත් දෙකක් ගන්නවා. කෙවිත දික් කරොත් ඉවරයි. ගින්න ආව මුළු සර්වාංගෙම දවලාලු කරලා දාලා තමයි නිකන් ඉන්නේ. දැන් එක හිතලා බලන්නකෝ. ඔන්න ඉතින් පාරේ යනවා. යනකොට මොකද වෙන්නේ? අම්මෙකුයි තාත්තෙකුයි තරුණ جوړුවක් හුරේතල් දූසිඟිත්ත වචන එහෙම දාලා නේද? ඈ දුවෙක් එහෙම නෙමෙයි මොකද්ද හුරේතල් දූසිඟිත්ත කවිකාරයෝ දෙනවා හොඳට ගිනි නේද? කාලා සතපියන් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දරුවෙක් දරුවගේ හුරේතලේ පොඩ්ඩක් දකින්නකොට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසා මොකද උනේ? මහා සාරත්වයකින් දැක්ක අර දරුවා. දැකලා ඉවර වෙලා මොකද කළේ? දික්කලා නේද කෙවිත? මෙන්න කියලා දික්කලා කෙවිත. කෙවිත ගිහිල්ලා වැදුනා දරුවෙක්ගේ ඇඟේ. අර දරුවාගේ නෙමෙයි. ඒක දිහා බලාගෙන කෙවිත දික්කලා. ඕන් ගැබට දරුවා ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දරුවා ඉන්නවා. ගිනි ගෙවන දාන බෝලෙට දික් කරගත්ත කෙවිතෙන් හැමදාම මක් වෙනවද? පිච්චි පිච්චි පිච්චි පිච්චි ඉන්නවා. ඔන්න ඉස්කෝලේ ගාවට බෝම්බයක් ගෙනල්ලා. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න දැන් ගිනිගෙන දැවෙනවා. විශාල කන්ටේනර් එකකට අහුවෙලා ළමයි 5 දෙනෙක් අහවල් ඉස්කෝලේ මැරිලා. 5000න් මැරිලා තියෙන ළමයි 5 දෙනයි. 5000ගේ අම්මලා තාත්තලා ගිනිගෙන දැවෙනවද නැද්ද? හරියට දැනගන්නකම් කාගේද කියලා. ඔන්න පිංගුදිනි දුක්ඛාරේ සත්‍ය දැකගත්ත නැති එකේ පළ විපාක. දුක්ඛාරේ සත්‍ය දන්නේ නැති නිසා මොකද කළේ? දැක්කා ආස හේතුණා. මොකද කළේ? දෙක්කලා. කෙවිත ගිහිල්ලා වැදුනා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් ගිනිගෙන දැවෙනවා. ඕම නවී ජීවිතයක් කියන්නේ බලන්න ජීවිතේ. කාර් එකක් ගියා සද්ද දාගෙන. ගියාම මොකද හිතුනේ? ෂා කොච්චර ශෝක්ද. ඔන්න ලෝකේ ගැන දැනෙච්චදේ. දුක්ඛාර සත්‍යද දැනුනේ? නැහැ. දුක්ඛාර සත්‍යේ වැටහිලා තිබුණා නම් ඕකට අහු වෙන්නේ නැහැ. දැක්ක මොකද්ද? ෂා කළු පාට ලස්සන කාර් එක මර්සිඩීස් බෙන්ස් හරි මොනවා හරි එකක් කියාගත්තා. කියාගෙන මොකද කළේ? ටක් ගාලා දික් කළා. දික් කරපු ගමන් දික් කරපු දවසේ නේද අද මේ දක්වා ගිනි ගන්නවද නැද්ද? ඔන්න ගිනිගෙන දැවෙන්නේ. දැන් මේ මොකද්ද මේ දික්කනේ? ඕකට තමයි කිව්වේ තණ්හාව කියලා. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දැක්කේ නැහැ. දුක්කේ දුක්ක විදිහට දැක්කේ නෑ. අසාරේ අසාර විදිහට දැහගත්තේ නෑ. ඕන් ඔය ටික හරියට දැහගන්න බැරි වෙච්ච නිසා පින්වතුනි මහා සාර හැඟීමක් ඇති වෙලා දික්කලා ටග්ගා. තණ්හා ඇති කරගත්තා. එහෙනම් තණ්හාව තමයි මේ දුකට හේතුව. එහෙනම් යමෙක් දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්තා නම් සමුදය ආර්ය සත්‍ය දැකගත්තා නම් දැන් ඔය දෙකක් දැකගෙන ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මේ දුකින් නිදහස් වෙන්න මොකද්ද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලේ. මේ තණ්හාවේ ඉතිරි නැතිව නිරුද්ධ වීමක් ඇද්ද? අන්න ප්‍රශ්නේ. ඉතිරි නැතුව, ඒ කියන්නේ මේ අතේ තියෙන කෙවිත මක් වෙනව නේද? අල්ල දක්වාම මක් වෙලා යනව නේද? සේවි සේවි යන්නෝනි. එතකොට නම් කොච්චර අත දික් කළා? අර ගිනි වස්තුවේ ගැටෙන්නේ නැහැ. කොච්චර අත දික් කළා? උදාහරණයකට ගමුකෝ. ආනන්ද හාමුදුරු ශාස්ත්‍රෝන් වහන්සේගේ පිරිනිවන් මංචකයේ ඉදිරියේ වැඳ වැටි වැටි ඇඬුව නේද? හැබැයි රහතන් වහන්සේලා ඇඬුවේ නෑ නේද? අන්න රහතන් වහන්සේලාගේ කෙවිත සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවරයි. ආනන්ද හාමුදුරුවන්ගේ කෙවිත භාගයයි ගෙවිලා ඉවර වෙලා. ඒක නිසා මොකද උනේ? ශාස්ත්‍රෝන් වහන්සේ නැවති ගිනිගෙන දැවෙන වස්තුව දෙක් කළා. දෙක් කරපු ගමන් මොකද උනේ? පිච්චෙන්න පටන් ගත්තා හොගා. එහෙනම් පින්වතුනි, ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ ගිනිගෙන දැවෙන වස්තුවක් නෙමෙයිද? වැරදි හිතකින් එහෙම ගන්න එපා මේ කියන දේ. අවබෝධයට ගන්න මනාකොට. ඇයි ඒ ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ ගිනිගෙන දැවෙන වස්තුවක් වෙන්නේ? උන්වහන්සේත් හැදිලා තියෙන්නේ මොකෙන්ද? හේතුන්ගෙන්. උන්වහන්සේ හැදිලා තියෙන හේතුන්ගේ නිසා. මගේ කැමැත්තට නෙමෙයි, මගේ කැමැත්තට සාස්තුරුන් වහන්සේ හැදුනා නම් උන්වහන්සේ තාම ජීවමානයි ඉන්නේ. ඈ, මගේ කැමැත්තට සාස්තුරුන් වහන්සේ හැදුනා නම් උන්වහන්සේ කවදාවත් පිරිනිවන් පායිද? නෑ. උන්වහන්සේ ලෝහිත මාකන්දිකාරයෝ වෙයිද? නෑ. එහෙම කොහේ වෙන්නද? කොන්දේ අමාරුත් නෑ, ඔළුව ගැක්කමුත් නෑ, මොකුත් නෑ, ගල් පෙරලන්නෙත් නෑ. මගේ කැමැත්තට සාස්තුරුන් වහන්සේ හැදිලායි කියලා නෑ. හේතුම් පටිච්ච සම්භූතම්. මේක තේරුම් ගන්න. ඔබේ පණනලාද තියෙන හේතුම් පටිච්ච සම්භූතම්. ඕක කොයි මොහොතේ හේතු භංගා වෙයිද දන්නේ. හේතු භංගා නම් නිරුද්ධයි, වැඩේ ඉවරයි. ඊළඟට ආයේ හේතු ටිකක් හදාගෙන තව එකක් හැදෙනවා. මහා උජාරුවට ඉන්න ගියාට වැඩක් නැහැ. මුළු පවුලේ අය හතර දෙනා හොඳ රේන්ජ් රෝවෙහෙකුත් අරගෙන අලුත් කිරි කිරි ඕකේ නැගලා දැන් යනවා ගමනක්. අරූට පෙන්වන්න ඕනේ අපි ගිහිල්ලා කියලා. අරගෙන යනකොට මොකද වෙන්නේ? ඕන්න අනිත් පැත්තෙන් එනවා ලොකු කන්ටේනර් එකක්. ඒ කන්ටේනර් එකේ වංගුව ගන්නකොට අර කන්ටේනර් පෙට්ටිය වැටෙනව මොකටද? අරකට හතර දෙනාම චොප්පයි. දැන් ඔය කැමැත්ත දුන්නේ. පින්වතුනි, මේ විද්‍යාව හොඳට දියුණු වෙනද? විශේෂයෙන්ම මේ රටවල ඉන්ටර්නෙට් එකේ හොඳට තියෙනවනේ. ගහන්න ඇක්සිඩන්ට්ස් YouTube එකේ ගහන්න. මේ වෙලා තියෙන ඇක්සිඩන්ට් බලන්න. හොඳට බලන්න පින්වතුනි, ඒ වෙලා තියෙන ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සු එදා මොනතරම් බලාපොරොත්තු තියාගෙන පාරට බහින්න ඇද්ද? මොකද උනේ? ඔබ අද ඔහොම ඉන්නේ ඔබට උනේ නැති හින්දා නේද? දැන් වෙන වෙලාව දන්නවද? එහෙනම් මොකද දැන් උජාරුව? මොකක් කියලා උතුම් වෙන්න දෙන්නේ? මොකක් කියලා මුදුන් වෙන්න දෙන්නේ? ඕකනේ සත්‍ය. මේ අරහෙන් වාහනයක් එනවා. මම දවසක් අපේ කවුරු කෙනෙක් පෙන්නුවා. එහා පැත්තේ මෝටරවේහෙක් වාහනයක් ගැල මේ වාහනයක රෝදයක් ගැලවිලා ඒ රෝදේ මෙහා පැත්තේ පාරේ යන එකේ ඔළුවට වැහලා ඌට මොනාරි වෙනවා. හේ ඔබ බලන් ඉන්න හේතු සකස් වෙනකන් නෙමෙයිද ඔය? ඒකනේ මම කියන්නේ හැමතිස්සෙම. පරම්පරා හතරකටවත් දේපොලිටික ලියලා තියන්නේ. දරුවට විතරක් ලියලා හරියන්නේ නැහැ. ඇයි ඒ? ඒ කියන්නේ රජයට යනවට කැමති නැත්තම්. අර මුළු පවුලත් එක්කම රේන්ජ් රෝවර් එකේ ගිහිල්ලා චොප්ප වෙලා මැරෙනවා නේද? දැන් කාටද ඉඩම් කඩන් ටික යන්නේ? රජයටනේ, අපරාධෙනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන්නම අර මොකද්ද ඒකට කියන්නේ? මේ භුක්තිය තියාගෙන පන්සලක ලියලා දාන්න. පරාණ භුක්තිය තියලා මාගේ පවුලේ කවදාහරි පවුලම විනාශ වෙච්ච දාන්න මේක සාසනේ නැත්තම් අහවල් පල්ලියට, අහවල් කෝවිලට, නැත්තම් රජයට. කොහොම තමයි ලියන්න වෙන්නේ? එක්කෙනෙකුට එහෙම ලියලා හරියන්නේ නැහැ. ඉන්න හේතු සකස් වෙනකන්. ඔය හේතු ටික සකස් වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. එහෙනම් පින්වතුනි, මෙන්න මේ ගිනිගෙන දැවෙන වස්තුන්ට ඔය දික් කරපු කෙවිතෙන් ඉන්න හැම කෙනාම ඒ ගින්න නිසා පිච්චෙනවා. ඒ ගින්න නිසා ඒ මොහොතේදී පිච්චෙනවා. එහෙනම් ඔන්න ඔය ඉතිරි නැතුව, කිසිම ශේෂයක් නැතුව මේ කෙවිත සහ මුලින්ම අයින් කළා දාන්න පුළුවන් නම් අන්න ඒක තමයි දුකින් නිදහස් වීම. ඒ උදෙසා මාර්ගයක් තියෙනවා. ආන් ඒ මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය කියන හතර අවබෝධයක් නැති කෙනා මොකද කරන්නේ? මෙහෙන් ජරාවට මරණයට යනකොට ආයි හදනවා. එහෙනම් දැන් ආයි හදන එකේ මොකක්hari ප්‍රශ්නයක් තියෙනවද? නෑ, ඒක තමයි විදිය. මොකද්ද? මෙහෙන් ජරාවට මරණයට යනකොට ඇයි අර හතර අවබෝධ නැන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය දන්නේ නැන්නේ? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දන්නේ නැන්නේ? දුක්ඛ නිරෝධාරේ සත්‍ය දන්නේ නැන්නේ. ඒ කියන්නේ දුක් එනවා, දුක් නැති කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? හදහති ඉන්නවා. දුක් නැති කරන්න පුළුවන් බවක් දැනගන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔය තුන්වෙනි එක මොකටද කිව්වේ? මොකද ඉතින් දුකට හේතුව කිව්වනම් ඉතින් හේතුව නැති කළාමනේ ඵලය නැති වෙන්නේ. ඕකයි අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. එහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ, තුන්වෙනි එක හිතුන් නැත්තම් මොකද වෙන්නේ? ඔය කරන එක තමයි කරන්නේ. අපි ඔබ කියන්නේ ඉතින් මොනව කරන්නද? දැන් ඉතින් මේක කර කර ඉන්න එපේ එහෙම කියන්නේ. ඇයි? මේකේ නිදහස් වෙන්න වෙන විදිහක් නෑනේ. කර කර ඉන්න එපේ එහෙම කියන්නේ. ඇයි? දුක්ඛ නිරෝධය පිළිබඳ දන්නේ නැති නිසා. දැන් වගකීම් කීක ඉන්නේ අපි මේවල් වලට. ඇයි? දුක්ඛ නිරෝධය නැතිනි දන්නේ නැති හින්දා. ඔය දන්නව අයින් කළා නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඔබ රහත් වුණා නම් මොකද වෙන්නේ? දරුවෝ 25ක් දාලා, දරුවෝ 25ක් හිටියත් ඔබ රහත් වුණා නම් මොකද වෙන්නේ? එක්ක ඔබ දාලා චීවරයට යනව නැත්නම් ඔබ පිරිනිවන් පානවා. ඔය දරුවන්ට මොකද වෙන්නේ? ඔබට ප්‍රශ්නයක්ද ඒක? නෑ. එහෙනම් මේ ප්‍රශ්නේ ඇයි? ඇයි මේ දුක ඇයි? ඇයි දුක? හේතුව අන්න මේ තණ්හාව නිරුද්ධ වෙලා නැති නිසා. එහෙනම් පින්වතුනි, තණ්හා නිරෝධය කියන එක හරි වැදගත්. මේ තුන්වෙනි ආරේ හත්ය හරි ප්‍රබල දෙයක්. එහෙනම් දුකින් නිදහස් වීමක් තියෙනවා ලෝක සත්වයාට. එහෙනම් වෙහෙසවන්නා වූ, බරවිසුලන්නා වූ මිනිසුනි, වරේ උමාගාවට මං උඹලාව මේ බරෙන් නිදහස් කරන්නම් කියලා කියන්නේ මරලෙමනේ. නැත්තම් උන්වහන්සේත් ඔය ටිකක් තමයි අන්තම් කියාගෙන යන්න ගියේ. නියමයි උන්වහන්සේ. පුරේ දිනානේ හොටක් ගහලා. සත්‍ය කතා කරගන්න දුන්නේ නැහැ. ඒක නිසා අද මොකද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියාගෙන ඉන්නවා ඉතින්. උන්වහන්සේට මේ පොඩි බලයක් තිබුණේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙලා තියෙන්නේ නැද්ද? මුගලන් හාමුදුරුවෝ ඔය කාලේ හිටියා නේද? දෙවියන් වහන්සේගේ තාත්තා කියයි. හොයුද නැද්ද? ඒසා ඉරිදීයක් පාන්න පුළුවන් උත්තමයා. එතන දෙවියන් වහන්සේම ඇවිල්ලා කියයි ලෝකෙට. එහෙනම් පින්වතුනි මේ දුකින් නිදහස් වෙන්න මාර්ගය දුකින් නිදහස් වීමක් තියෙනවා. එහෙනම් දැන් කවුරුහරි කිව්වොත් එහෙම මේ දුකින් මං කවදාවත් නිදහස් වෙන්න දන්නේ මේකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා දන්නේ තියෙනවා. දැන් ඔය තියෙන්නේ මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාදේ. වැඩේ ඉවරයි. මොන දුකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කියන දුක්? දරු දුක් ඉතුරු වේද? නැහැ. පිළිකා දුක් ඉතුරු වේද? නැහැ. මරණ දුක් ඉතුරු වේද? නැහැ. ගෙවල් දුක් ඉතුරු වේද? නැහැ. එහෙනම් මොන දුකක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ දහම් ක්‍රම වේද දුකේ නිදහස් වෙන ක්‍රමයේ තියෙනවා නේද? නිදහස් වෙන්නේ නැත්තේ. එහෙනම් මම ඔබට කියන්නේ මම පරසක්වල ගහලා කියනවා. මොකද්ද? නිවන් මඟ තියෙනවා. නිවන් දකින්නට නිවන් දකින්න පුළුවන්. තව කාලෙකදී බලා ගන්න පුළුවන් බොහෝ පිරිස් නිවන් දකින්න. නිවන් මාගේ නම් එක බිඳුවක් අඩුපාඩු වෙලා නැහැ. එහෙනම් නිවන් දැන් දුක නිදහස් වෙන ක්‍රමයක් තියෙනවනේ. මේ මොකද්ද? තණ්හාව නිරුද්ධ කරගන්න එක. උන්වහන්සේ එහෙම කියලා නැවැත්තුවේ නැහැ. ඒකයි උන්වහන්සේ පරම ශ්‍රේෂ්ඨ ගුරුවරයා මේ ලෝකේ ඉන්න. මොකද උන්වහන්සේ තුනක් කියලා නැවැත්තුවා නේද? දුකක් දුක දිනනවා පෙන්නුව දුක දිනනවා කියලා හරි ඊළඟට දුකට හේතුවක් කිව්ව මෙන්න මේකයි හේතුව දුක නැති කරගන්න විදිහක් කිව්ව මොකද්ද දුක නැති කරගන්න නැති වෙන විදිහක් කිව්ව මොකද්ද මේක නැති කරපන් එහෙනම් කරගන්නilla මේ කාලේ ඉන්න වැඩි හරියක් ගුරුතුමෝ වගේ නේද ඈ ගානියන් ඔහොම ඔය විදිහට ඔහොම හදාගෙන යන්න ඔහොම හදාගෙන ගියාම ගන්න උත්තරේ හරි එහෙනම් ඊළඟදී හම්බෙමු දැන් හරි උත්තරේ හම්බුනාද ළමයාට නෑ හම් වෙන මාර්ගයක් කියලා දෙන්න ඔතනින් මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙතනට ආවම ඕන්න ඔකට උත්තරේ තියෙනවා එහෙනම් පිටින් මේ පරම ශ්‍රේෂ්ඨ ගුරුවරයා අපි එතන අතර මං කළේ නෑ ඒකයි මම ඔබට කියන්නේ පිටින් මලෙන් පහෙන් විතරක් උන්වහන්සේ පුදලා හරියන්නේ නෑ තමන්ගේ කටයුතු කරන්න මේ නිවන් මඟ තියෙන වෙලාවේ මේක ඉවර කරගන්න තව අද්දවයකට තියන්න යන්නේ නැතුව උන්වහන්සේ කිව්ව මාර්ගය මෙන්න මේ මාර්ගයේ වැඩ කටයුතු කරගෙන යන්න මේක ගියාම අවසානයේදී මේක වෙනවා ඔන්න කටයුත්තක් කිව්වා දැන් එහෙනම් ඔන්න ඔය හතර මනාකොට දන්න කෙනා තව දෙයක් දරාවට මරණයටපත් වෙලා යනකොට ඒ දුකින් නිදහස් වීම සඳහා ගොඩ නගයිද ගොඩ නැගුවොත් තව මොකක්ද වෙන්නේ තව දුකක් නේ එහෙනම් දුකින් නිදහස් වීමට තව දුකක් දාගෙන හරියනවද නෑ ඔන්න හොඳට ගන්න අවබෝධයට නමුත් ලෝක සම්මතයේ තමයි මේක ජරා මරණයට ගියා නම් තව එකක් හදන්න ඕනේ එහෙනම් මට කියන්න ජරා මරණයෙන් පස්සේ මේ වලල්ලේ ඊළඟට පු탁ජනයාගේ හෝ සේක පුද්ගලයාගේ ඉන්නේ කවුද? අවිද්‍යාව. ඔන්න පටිච්ච සමුප්පාදයේ හැදෙන හැටි. ජරා මරණයට යනකොටම අවිද්‍යාව කියන එක එනවා. මොකද්ද අවිද්‍යාව කියන්නේ? දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති වික්ඛවේ අවිජ්ජා දැන් අවිද්‍යාව තියෙන නිසා නේද සංකරණය කරන්න හදන්නේ දැන් මේ අර මෙතන දැන් නැතිලා වැරදිලා යන දේ ආයි ගොඩ නැගීම උදෙසා මේ පැත්තෙන් අරගෙන දෙන්නේ ඇයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා දැන් තේරුණා නේද ඇයි පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන් පටන් ගන්න කියලා අවිද්‍යාව නැතුව පුළුවන් ද පරිණාමෝපාද චක්‍රය ගොඩනගන්න? කොහොමද පින්වතුනි අභිසංකාර කරන්නේ අවිද්‍යාව නැතුව? කෙනෙක් දන්නවනම් මේ මහා නිමිගෙන දැවෙන වස්තු මේවට තණ්හා කරන්න නම් හරියන්නේ නැහැ. තණ්හා නිරෝධ කරන්නේ මේවායි ගොඩනගලා හරියන්නේ නැහැ කියලා. ගොඩනගලා හරියන්නේ නැහැ කියලා දැඩි තීරණයකට ආපු කෙනෙක් ඉන්නවනම් දැන් එයා කොහොමද දැන් ආයි ගොඩනගන්නේ? සංකරණය කරනවා කියන්නේ මොකද්ද? සං කියලා කියන්නේ එකතු කරනවා. එකතු කිරීමක් කරන එකක් තමයි දැන් මේ කරන්නේ. සංකරණය කරනවා කියන්නේ එකතු කිරීමක් කරන. මොනවද මේ එකතු කරන්නේ? දැන් මම මේ රහතන් වහන්සේගේ නෙමෙයි මේ කතා කරන්නේ. පුතග්ජනයන්ගේ සහ සීක පුද්ගලයෝ ගැන කතා කරන්නේ. අපි රහතන් වහන්සේ ගැන වෙන දවසක කතා කරමු. අතනින් පතර ඇදිලා එයි. රහතන් වහන්සේ ගැන වෙන දවසක කතා කරමු. මොකද රහතන් වහන්සේ ගැන දැනගන්න ඕනේ, ඔබ ගැන දැනගන්න ඕනේ. එහෙනම් එච්චරයි. රහතන් වහන්සේ වයි පත්තේදී මාසෙදී. ඔබටම දැනගන්න පුළුවන් මේ රහතන් වහන්සේ මොන වගේද කියලා තව ටික කාලෙකදී. කොහොමද? ඔබ රහත්ත්වයට පත් වුණාට පස්සේ එතකන් ඔබ ගැන දැනගමු. එහෙනම් බලන්න දැන් සංකරණය කරනවා. සංකරණය කරනවා කියේ මොකද? එකතු කිරීමක් කරනවා. මොනවද මේ එකතු කරන්නේ? ඕම් හොඳට බලා ගන්න. මොනවද මේ එකතු කරන්නේ? මෙන්න මේ එකතු කිරීමේ කාර්යය. ඔය සංකාර වලින් හැදෙන කෙනෙක් ඉන්නවා. ඒකට කියනවා මොකක් කියලාද? විඥාන කියලා. පින්වතුනි ඔන්න ඔතන තමයි හිත උපදින්නේ. විඥාන කියන තැන තමයි හිත කියන එක උපදින්නේ. දැන් මේ මම ඔබට කියන්නේ මේ ඔබගේ එක හිතක් ඇති වෙලා යන ආකාරය ගැන. ඔය ටික හරියද? එකපාර තේරෙන එකක් නෑ. සම්බුදු රජාණන් වහන්සේලා සාරාංශයේ කල්පලක්ෂය පෙරම්පුරලා තේරුම් ගත්ත දේවල්. එක මොහොතකින් ඔබට තේරෙයිද නැද්ද කියන එක ගැන හිතන්න යන්න එපා. නැවත නැවත අහා අහා අහා අහා මෙනෙහි කරන්න මේක. ඇහුව පමණින් තේරෙන්නවා නම් ඉතින් බැරිය. මේක තව හොඳට තේරුම් ගන්න. හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කර කර බලන්න මේ ක්‍රියාදාමය වෙන්නේ කොහොමද කියලා. හැමතිස්සෙම 30න් ඉඳලා බලන්න කොහොමද මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා. තමන් යතේ තමයි කාර්යතාවය තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා න්‍යාය ධර්මයේ කියලා දෙනවා විතරයි. දාන හදන්න ඕනේ ඔබ. මොකක්ද මේ මොකක් හදන්නද මේ එකතු කරන්නේ? විඥානය හදන්න. විඥානය හදන්න අරය එකතු කරනවා. කවුද? සංකාර. සං කියන්නේ එකතු. කාර කියන්නේ කරනවා. එහෙනම් එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? විඥානය හදන්න දේවල් ඕනේ නේද? විඥානය නිකන් හැදෙන්නේ නැහනේ. එතකොට පින්වතුනි මේ සංකාරය කියලා කියන්නේ හරියට ප්‍රොජෙක්ට් මොහකාරී ප්‍රොජෙක්ට් එකක් නං මොහකාරී දෙයක් හදන එකක් නං අන්න ඒකේ කොන්ත්‍රාත්කරුවා ප්ලෑන් එකත් එයා ගාව තියෙන්නේ. මේකේ කොන්ත්‍රාත්කාරයා ආයෝජනය කරන්නෙත් ඔක්කොම එයා. පිරිස ඔක්කොම දාන්නෙත් එයා. හැබැයි බාසුන් නැහැ එයා නෙමෙයි. බාසුන් නැහැ තවත් ඉහිකින් එනවා. බිල්ලිම හදන බාසුන් නැහැ. එයා තවත් ඉහිකින් එනවා. මේ කවුද මේ? මුදල් ආයෝජනය කරන සහ කොන්ත්‍රාත් කටයුතු කරන කෙනා. එතකොට මෙයාට කොහොමද එකතු කරන්න ඕනේ කියලා හිතුනේ? සංකාර හැදෙන්නේ කොහෙන්ද? ධම්ම වලින්. කොහෙන් හරි ආව ධම්මයක්. ගොඩ නැගිල්ලක් නම් අර තියෙන හොඳ එක. අන්න ප්ලෑන් එක ආව ඔළුවට. ධම්ම කියන්නේ මොකද්ද? හදන්න එන ප්ලෑන් එක. ධම්ම කියලා කිව්වේ මොකද්ද? හදන්න එන ප්ලෑන් එක. එහෙනම් පින්වතුනි අද ඔබට එන තරමක් ඉන්නේ ලෝක ධම්ම නේද? එහෙනම් ඔබ හදන තරමක් හදන බිල්ඩින් මොනවද හදන්නේ? ලෝක බිල්ඩින් හදන්නේ. ලෝක බිල්ඩින් නම් ජරාවට මරණයට පත් වෙනවා. එහෙනම් මොහොතින් මොහොත මොකද කරන්න තියෙන්නේ? අලුත් වැඩියා කර කර ඉන්න තමයි තියෙන්නේ. ලෝක බිල්ඩින් හැදුවොත් ඉවරයි. හැබැයි ලෝකෝත්තර බිල්ඩින් හැදුවොත් ආයි ප්‍රතිසංස්කරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා ජරාවට මරණයට පත් වෙන්නේ නැති හින්දා. දැන් බලමු එහෙනම් මොකද වෙන්නේ. කොහෙන් හරි ආපු ධම්මයක් ඉඳා. ඒ කියන්නේ ප්ලෑන් එක ආවා. දැන් මොකද කරන්නේ? මෙයා ප්ලෑන් එකට අනුව දැන් මෙයාව හදන්න යන්නේ. කාවද මේ? විඥාණය හදන්න යන්නේ. විඥාණය නිකන් හැදෙන්නේ නැහැ. විඥාණය හැදෙන්න නම් ඕනේ පිරිසක් ඉන්න. මොනවද? විඥාණය හැදෙන්න ඕනේ පිරිසක් ඉන්නවා. ඒවට කියනවා මොනවද? චෛතසික. චෛතසික නැතුව විඥාණය හැදෙන්න බෑ. ඉස්සරහට තේයි ඔබට ඒක. චෛතසික ඕනේ උතන. සියලු සිත් වලට සාධාරණ චෛතසික හතක් තියෙනවා. ඔය හත ඇතුළුව තවත් චෛතසිකයන් මේකට ඔබන්න ඕනේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා. ඔය හැම එක එක්කෙනාටම කළ යුතු කාරණා එක එක එක එක තියෙනවා. ඔය ඔක්කොම එකට ඉස්සෙල්ලා දාන්න ඕනේ. ඔය දානකොට ඔය අතරට අවිද්‍යාව නම් අවිද්‍යාවත් දා ගන්න ඕනේ. චෛතසික තියෙනවා 52ක්. ඔය මොනවා හරි ටිකක් අරන් ඕකට දානවා. හැබැයි අර හත නම් රහතන් වහන්සේට පවා තියෙනවා. ඒකයි ඒකට සබ්බචිත්ත සාධාරණ කියන්නේ. සියලුම සිත් වලට සාධාරණයි මේ චෛතසික. ඒ හත ඇතුළේ තව ටිකක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා හදන්නයි යන්නේ. හදන්න කියන්නේ එකතු කරන්න යන්නේ. මේ කට්ටියව එකතු කරනකොට ඔන්න පස්ස ආවා. වේදනා ආවා. සංඥා ආවා. බිල්ඩර් ආවා. බාසුන් නැහැත් ආවා. කවුද බාසුන් නැහැ? චේතනා. චේතනා කියන්නේ මොකද්ද? චේ කියන හිත තනන කෙනාට කියනවා චේතනා කියලා. එහෙනම් චේතනාවෙන් මොකද්ද කරන්නේ? හිත හදනවා. මේ විඤ්ඤාණය ගොඩ නගලා දෙනවා. ගොඩ නගනකොට අරව දානවා. මොනවද? කොන්ක්‍රීට් වලට අවශ්‍ය යකඩ, වැලි, සිමෙන්ති, වතුර, ඔය ඔක්කොම දැම්මේ නැත්තම් බිල්ලිම ඉස්සරහදි මක් වෙනවද? බිල්ලිමෙන් ගන්න ඕනේ වැඩ කටයුත්ත ගන්න බෑ. වේදනා කියලා කියන්නේ හරියට නෑ මේ ඉලෙක්ට්‍රිසිටි බට දැම්මා වගේ. ඉලෙක්ට්‍රිසිටි බට දැම්මේ නැත්තම් ඉස්සරහට දැන් බිල්ලිම ඉස්සරහට පාවිච්චි කරගෙන යනකොට මොකද වෙන්නේ? ලයිට් දා ගන්න ඕනේ වෙනවා. දැන් ලයිට් පත්තු වෙනවද? නෑ. එහෙනම් බිල්ලිමෙන් වැඩක් තියෙනවද? නෑ. අන්න ඒ වගේ තින්වලුනේ අවශ්‍ය ටිකක් තියෙනවා. ওই ටික ඔක්කොම එකතු කරනවා. ඒක තමයි සංකාරයෙන් කරන්නේ. ඔන්න කල් ඉවරලා ඔන්න විඥාණය හැදුවා. මේ ඔන්න එහෙනම් දැන් සංකාර පත්‍ය විඥාන කියලා දැනට ඇවිල්ලා ඉන්නේ. දැන් විඥානේ හදලා තියෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා කොටසක් එනවා දැන්. මේ මහා ගැඹුරු හරයක් මේ කතා කරන්නේ. විඥාන පත්‍ය නාම රූපං. දැන් මෙච්චර වෙලා නාම රූප කොහෙද තිබ්බේ? ඔතන නාම රූප කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ටික. ඒකේ විඥානේ උන්නම් අයින් කරගන්න. රූප වේදනා සංඥා සංකාර කියන කොටස් ටික ඔය තියෙන. ඕව මෙච්චර වෙලා කොහෙද තිබ්බේ? ඇයි විඥාන පත්‍යා නාම රූපං කියන්නේ? දැන් මම මේ කතා කරන්නේ ඒ ඒ මොහොතේ පටිච්ච සමුප්පාදේ. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය ගැන මේ කතා කරන්නේ. ඒක තමයි ප්‍රධානම වෙන්නේ නිවන් දකින්න. දැන් බලන්න එහෙනම් මෙච්චර වෙලා කොහෙද නාම රූප තිබ්බේ? ඇයි විඥාන පත්‍යා නාම රූපං කියලා කියන්නේ? පින්වදෙනි විඥානයේ හැදෙනකොට තමයි අර නාම රූප සක්‍රිය වෙන්න පටන් ගන්න. එතකොට පුළුවන් මේ විඥානේ මේ නාම රූප වලට මක් කරගන්නද? බැහැ ගන්න. එච්චර වෙලා මේවා තිබ්බේ මෘතකයයි. එහෙම නැත්තම් මෙච්චර වෙලා තිබ්බේ නාම ගොත්ත වශයෙන්. විඥානේ හැදෙනකොටම මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය පිරිස සක්‍රීය වෙලා එනවා. ඒ එනකොට ආහාර වශයෙන් සක්‍රීය වෙලා එනවා. ආපු ගමන් මොකද කරන්නේ? විඥානේ අරකේ බැහැගෙන ඒ අර සක්‍රීය වෙලා ආපු අයව අරගෙන ගොඩට එනවා. දැන් විඥානයේ විසින් අමුතු මායාවක් ගොඩනගලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි විඥානය කියන්නේ මායාකාරයක් කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. ආවේ ධම්ම වෙන එක. ඒකට අනුව දැන් හදාගත්ත එකෙක්. දැන් ඊළඟට හදාගත්තා නම් කමක් නැහැ. හදාගෙන දැන් මොකද කරන්නේ? බලාපොරොත්තුවක් තියාගන්නවා. මෙන්න මේ හදාගත්ත දේ දැන් මට ඕනේ කියලා. එක්කෝ ඇහෙන් ඕනේ. එක්කෝ කනෙන් ඕනේ. එක්කෝ නාසයෙන්. එක්කෝ දිවෙන්. එක්කෝ ශරීරයෙන්. එහෙමත් නැත්තම් උඹලා එකෙකුටවත් දෙන්න බැරි නම් මං හරි හදාගන්න. අන්නර වහල් උපස් දෙනාට කතා කරනවා. හැබැයි ලොකු බලාපොරොත්තුවක් ඇතුව මේක හැදිලා තියෙන්නේ. මේක දැන් මේ විදිහට මට දකි පෙනෙයි හෝ දැනෙයි කියලා. අපි හිතුව මේක සුවඳක් ගැන කියලා. නැත්නම් රසයක් ගැන කියලා. දිවෙන් තියාගත්තා. මතකෙනි කුකුළු මස් කතාව. දිවෙන් තිබ්බා. තිබ්බට මොකද උනේ? මෙච්චර වෙලා අර විඤ්ඤාණය විසින් හදාගත් එක නෙමෙයි දැන් ආවේ. දැන් බලමු ඒ දිවෙන් තිබ්බම මොකද වෙන්නේ කියලා. දිවයි රසයයි. දැන් රසය කියන්නේ බද්ද නෑ. රස කියලා කියන්නේ පිඟුදෙනි අපි කන ආහාරවල තියෙන එක අංශුවක් විතරයි. අපි කන ආහාරයක තියෙන එක කොටස. ආන්න එක තමයි රස කියලා කියන්නේ. ඔය අපි කන බත් ගුලියක් ගත්තොත් ඕකේ රස ගුලියක් තියෙනවා නේ. රස ටික අයින් කළොත් එහෙම. රස කියලා කියන්නේ පොඩි කිමිකල් එකක් විතරයි. ඒතුළු ටික ඔක්කොම රොඩු. ඔන්නේ රස. දැන් අපි බත් ටිකක් අරගෙන දිවේ තියාගත්තාම අපිට දෙකක් දැනෙනවා. එකක් මොකද්ද? බත් ඇවිල්ලා දිවේ වැදිච්ච එක. ඒක නම් ඉතින් බත් ටිකක් අරන් අතෙන් තියාගත්තත් දැනෙනව නේද? ඒ දැනීම. පොට්ටබ්බේ කියලා කියන්නේ. දිවටත් පොට්ටබ්බේ තියෙනවා. ඒකත් දැනෙනවා. ඒක නම් බත් ඇටයක් නිසාම දැනෙනවා. හැබැයි අර රස කියන එක ඊට වඩා වෙනස්. ඕකේ තියෙන රස කියලා පුංචි කොටස. ඔන්න ඔය පුංචි කොටස අර දිවේ තියෙන ඒ ජීවහා ප්‍රසාදය කියන තැන්වල ගැටෙනකොට අන්න එතන විඥානය උපදිනවා. මොන විඥානේද? ජීවහා විඥානය උපදිනවා. එහෙනම් දිවයි රසයයි ජීවහා විඥානයයි කියන තුනේ එකතු වෙනකොට ඕක ගිහිල්ලා ස්පර්ශ වෙනවා එක තැනක. කොහේද? අර හදාගෙන බලාපොරොත්තු තියාගෙන ආදේක ඉන්නේ. මොකද? මනේ. ඕන්න ගිහිල්ලා මනේ වදිනවා. මනේ වදින්නම වැඩපිළිවෙල හැදිලා නේද තියෙන්නේ? ඇයි? බිල්ඩර් ඕක හදද්දි එකතු කරපු එකෙක් ඉන්නවා. කවුද? පස්ස. පස්ස කියන්නේ මොකටද? ස්පර්ශයට. අයි ස්පර්ශ දැම්ම වේදනා චෛතසික දැම්ම නේද ඔකට? ස්පර්ශ චෛතසිකය දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එන ස්පර්ශය ගන්න හොඳට එයා සැකැස්ම හැදිලා තියෙන්නේ. දරුවෙක් හම්බ වෙන්න ඕනේ නිසා අම්මාගේ උකුලපලල් වීම කියලා එකක් සිද්ධ වෙනව නේද? කාන්තාවන්ගේ උකුලපලල් ආදි වශයෙන් තියෙන්නේ. එහෙනම් ඒකට කම්පැටබල් වෙන්න නේද මේ ශරීරය හැදිලා තියෙන්නේ? හවුද නැද්ද? එහෙනම් හිතත් හැදිලා තියෙන්නේ මේ විදිහටම තමයි. මෙතනින් එනවනම් යම්කිසි දෙයක් ආන්න ඒ එන එක මක් වෙන්නම හොඳට හොඳට ඇවිල්ලා මේකේ වදින්න වැඩ පිළිවෙල හැදිලා තියෙනවා. එහෙනම් දැන් දිවයි රසයයි එකතු වෙනකොටම ජීවහා විඥාණය ඔකට බැහැගත්තා. බැහැගෙන දැන් තියෙන්නේ මක් වෙන්නද? ස්පර්ශ වෙන. ඔන්න ඇවිල්ලා ස්පර්ශ වුණා මොකේද? මනේ. පින්වතුනි දැන් මේ මනේ ස්පර්ශ වෙන්නේ රසද? ඈ මේ මනේ ස්පර්ශ වෙන්නේ බත්තටද? බලන්න කොහොමද මුලාව කියලා. මේ මනේ ස්පර්ශ වෙන්නේ එක නාම ධර්මයක් විතරයි. එතනින් ආපු. පස්ස කියලා ඇවිල්ලා මේකේ වදින. ඔන්න දැන් ස්පර්ශ වුණා. මේ ස්පර්ශ වීමත් එක්ක හටගන්න තව එකක් තියෙනවා. ඒ ස්පර්ශ වීමෙන් හටගන්නව එකක් ඒ තමයි යමක් උන බව දැනෙනවා. මේ සිංහල වරද්ද ගන්න එපා. වේදනා කියලා කියන්නේ යමක් උන බව දැනෙනවා. වේදනා කියන්නේ ඒකට යමක් වෙච්ච බව දැනුණා. දැන් එහෙනම් අර ටික වැඩිලා ඇවිල්ලා මනේ ස්පර්ශ වෙනකම්ම යමක් වෙච්ච බව අපි දන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ඕක වෙන්න විනාඩි 5ක් යනවා කියලා. නිකන් හිතමු විනාඩි 5ක් යනවා කියලා. දිවයි රසයයි ජීවහා විඥානයයි තුන එකතු වෙලා ඕක ඇවිල්ලා මනේ වැඩිලා යමක් වෙච්ච බව දැනෙන්න විනාඩි 5ක් යනවා කියලා. එහෙනම් එක බත් කටක් අරගෙන කටේ තියාගෙන බලාගෙන ඉන්නවා. ඇයි? තාම රස දැනුන්නේ නැහැ. ඇයි? තව විනාඩි 5ක් යනවා දැනෙන්න. ගිහිල්ලා ඔන්න විනාඩි දැන් හිටියා දැන් බලන් හිටියා. දැන් අහනවා නෝන අහනවා. රහයිද? පොඩ්ඩක් ඉන්න විනාඩි 4යි. යනවා යනවා යනවා හරි 5යි දැනුණා. දැක්කද වෙන ගම් වේද? හැබැයි මේකට කාලයක් යන්නේ නැහැ. තප්පරයකින් ප්‍රකොටියෙන් පංගුවෙන් එහෙකදී වෙන්නේ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? තුක්කාල දැනෙනවා දිවට දීප්ප ගම. නමුත් මේ ක්‍රියාවල ක්‍රියාපටිපාටිය. ওই ක්‍රියාපටිපාටිය එකතැනකවත් මගේ කැමැත්ත කියලා එකක් එහෙම තිබුණාද? නැහැ. එහෙනම් අසූචි ටික කටේ දියාගත්ත කියලා බත් රහන එහෙම දැනෙයිද? නෑ නෑ නෑ. තිබ්බේ මොනවාද? ඒකට අනුව තමයි දැනෙන්නේ. වීමක් දැනෙනවා. හැබැයි ඔය වීම සුඛ සහගතද දුක්ඛ සහගතද උපේක්ෂා සහගතද කියලා දැනෙන්නේ තමන්ගේ තිබිච්ච ක්‍රියාපටිපාටියට අනුව. තියෙන දෘෂ්ටිවලට අනුව. සංසාරික පුරුද්දට අනුව. දැන් අපි සුවඳක් එහෙම ගත්තොත් නැත අපි ඕකම ගමු. ඕක පෙරේතයේ දිවේ තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙකුට ආවේශ වෙච්ච පෙරේතයේ දිවේ තියෙනවා. කුණු බත් ටික ආවේශ වෙන්න කලින් අර දිවේ කුණු බත් තිබ්බනම් මොකද වෙන්නේ? තුක් ගාල ගහනවා කියලා. ඊයා කියලා කටින් වදනත් පිට කරනවා. එහෙනම් දැන් මොන වේදනාවක්ද ඇවිල්ලා තියෙන්නේ? මොන වීමක්ද දැනලා තියෙන්නේ? දුක් වීමක් දැනලා තියෙන්නේ. ඒ කියන්නේ වීමක් දැනුණා ඒක හරි දුක් සහගතයි. ඇයි දුක්ඛ සහගත උනේ? ගොඩනගමු හින්දා නේද? දුකට හේතුව මොකද්ද? අර තණ්හාවෙන් ගොඩනගමු හින්දා නේද ඔක උනේ? කවුද දැන් ගොඩනගාගෙන හිටියේ? ඇයි හදන විඥානේ දැන් ගොඩනගාගෙන හිටියේ දැන් මට මේක ඕනේ කියලා? දැන් මට මේක ඕනේ කියලා ගොඩනගාගෙන හිටපු නිසා දැන් මොකද උනේ? දැන් දුක්ඛ සහගතයි. ඒ කියන්නේ රහතන් වහන්සේට දුක්ඛ සහගත නැත්තේ ඔය එකක්වත්. රහතන් වහන්සේට සුඛ සහගතද? ඒත් නැහැ. රහතන් වහන්සේට උපේක්ෂා සහගතයි. දුක්ඛ සහගතත් නැහැ. සුඛ සහගතත් නැහැ. රහතන් වහන්සේට උපේක්ෂා සහගතයි. දුක්ඛ වෙන්නත් සුඛ වෙන්නත් හේතුව මොකක්ද? බලාපොරොත්තු තියාගත්ත එක. එහෙනම් අතන ඔන්න බලාපොරොත්තුවක් තියාගෙන හිටියොත් එහෙනම් මේක මෙසේ වේවා කියන එක මොකද වෙන්නේ? අන්න දුක්ඛ තහගත වෙනවා. නොවුනොත් එහෙනම් දැන් හිතලා බලන්න. අර මිනිස්යාගේ දිවේ එක තියෙනවා. කුණු බත් ටික. තියපු ගමන් හැක් ගාලා දානවා එළියට. දුක්ඛ සහගත වුණා. ඒ මිනිස්යා ගඟට පෙරේතෙක් වැහෙනවා. කුණු වෙච්ච හොඳට කුණු වෙච්ච බත් ටික තියෙනවා ඒකේ. දැන් මොකද උනේ? දැක්කද අපේ? එහෙනම් දිවෙන් කල යුතු කාරණයක් තියෙනවා. දිව කියලා කියන්නේ වින්නතනි තනි කරව මොකද්ද මේ? මේ මනසට වහල්කමක් කරන ඉන්ද්‍රියක්. දිවෙන් ගත යුත්තක් තියෙනවද? හොඳට බලන්න. ඇයි අර සපිරේත ඇවිල්ලා හිටියා නම් එතනින් එහාට මොකද? එතනින් එහාට ඌ කැමතිවත් ඒකත් ගන්න දිවමනේ. එහෙනම් දිව කියනවා ඊයබම් මේ වත් කුණු වෙලා දිවේ තියන්න එපා කියලා කියනවා දිව. නෑ ඒක කියන්නේ කවුද? මම. ඔන්න දැන් දුක් සහගත වීමක් හෝ සුඛ සහගත වීමක් ආවා. අපි හිතමු මේක සුඛ සහගත වීමක් ආවා කියලා. යම් වීමක් වුණා. වීමක් දැනුණා. ඒක සුඛ සහගතයි. දැන් මොකද වෙන්නේ එහෙනම්? ආයි වරුද්ද. මොකද්ද වරුද්ද? ටග් ගාල ඇලුණා. ඇලිච්ච ගමන් මොකද උනේ? ආසන්නයට ඇදිලා ගියා. උපාදාන වුණා. උපාදානයෙන් මොකද උනේ? භව හැදුණා. රාග භවක් හැදුණා. මෝහයෙන් ඉපදිච්ච රාග භවක් හැදුණා. ඒ රාග භවෙන් රාග ජාතිකයා ඉපදුණා. ඕන්න දැන් මොකද වෙන්නේ? අර හිතෙන් හටගත් අර බිල්ලිම හැදුනා. හිත විතරක් හැදිලා හරියන්නේ නැහනේ. ඒකෙන් අර කර්තව්‍යයත් හැදිලා එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඔක්කොම ටික මක් වෙලා යන්න දෙන්නේ මේ. වෙනහිලා යන්නේ යන්නේ. ඇයි? ජාති වුණා දැන් ජරා මරණ. පින්වතුනි තව එක කල්පනාවක් ආවා. කෙනෙක් ඇහුවොත් එහෙම මේ අද මම මේ ගැන මේ හිත හිත ඉන්න වෙලාවේ මට ආපු කාරණාව. කෙනෙක් ඇහුවොත් එහෙම ඇයි ජරාවට මරණයට යන්නේ? ඇයි මේ හැම එකක්ම ජරාවට මරණයට යන්නේ කියලා? දී ගන්න උත්තරයක් ඕනේ. ඇත්තටම උත්තරයක් තියෙනවා නැතුව නෙමෙයි. ඒ උත්තරේ තමයි පින්වදින හේතුන්ගෙන් හටගන්නකොට දෙයක්. හිතන්න මෙහෙම. එක එකක් එක එකක් එක එකක් නිසා හටගන්නවා. හටගත්තට පස්සේ දැන් මෙහෙම හිතන්න. බැලුමක් තියෙනවා. ඔය බැලුම් බෝලෙට මම හිමින් අතින් එකක් ගහනවා. ඒක උඩ යනකොට තව මහත්යෙක් අතින් එකක් ගහනවා. ඒක උඩ යනකොට තවත් මහත්යෙක් අතින් එකක් ගහනවා. හැබැයි දැන් තුන්වෙනි මහත්යෙ අතින් එක ගහද්දි මං අතින් ගහපු එක දැන් අයින් වෙලා නේද? දෙවෙනි මහත්යෙත් අතින් ගහපු එක අයින් වෙලා නේද? තුන්වෙනි මහත්යගේ අතුළු බෝලේ උඩට ගිහිල්ලා ඉවරයි. එහෙනම් ඒ අතත් අයින් වෙලා නේද? එහෙනම් දැන් මෙත් වෙලා උඩට යන්න දිවිච්ච සාධක ඔක්කොම නැති වෙලා ගිහිල්ලා නේද? අර දීපු ශක්තිය නිසා නේද උඩ යන්නේ? එහෙනම් දැන් උඩ යන්න පටන් ගත්ත වෙලා ඉඳලා මොකද්ද වෙන්න ඕනේ? ඇයි ආහාර නැහැනේ දැන් මේකට? ඒ වෙලාවේනේ ආහාරය දුන්නේ. ඒ වෙලාවේ ආහාරය දුන්න ආහාර දැන් අයින් වෙලා. දැන් මොකද වෙන්නේ එහෙනම්? දැන් ඉතින් ජරාවට මරණයට තමයි. ඒක නිසා තමයි ක්‍රමානුකූලව ගිහිල්ලා බැලුම නතර වෙන්නේ. ආන් ඒ වගේ පින්වතුනි බලන්න දැන් මේ හදි හදි එනකොට සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියනකොට කො සංකාරේ? විඥානේ හදනකොට කො සංකාරේ? සංකාරේ නැහැ. විඥානේ නාම රූප බහ ගන්නකොට කො විඥාන? ඒකත් නැහැ. ওই විදිහට යන ක්‍රමවේදයන් නේද මේ යන්නේ? ওই විදිහට යන ක්‍රමවේදයන් නම් අවසානයේදී මොකද්ද වෙන්න ඕනේ? ඒවට අවශ්‍ය ආහාර දෙන්න කවුරුත් නැත්නම් දැන් මොකද්ද වෙන්නේ? ජරාවට මරණයට යනවා. එහෙනම් ජරාවට මරණයට යනකොට දැන් මොකද්ද එහෙනම් කරන්න තියෙන්නේ? චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් ආයි හදපන් ඉතින්. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත රහතන් වහන්සේ මොකද කරන්නේ? ආයි හදන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේගේ චක්‍රයේ අවිජ්ජා පත්‍ය කියලා පටන් ගන්නෙ නැහැ. අවිජ්ජා පත්‍ය කියලා පටන් ගත්තේ නැත්නම් පින්වතුනි වේදනා පත්‍ය තණ්හා කියලා කොටසක් හැදෙයිද? තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා හැදෙයිද? එහෙනම් මේ ක්‍රියාදාමයේ රහතන් වහන්සේගේ සිද්ද වෙන්නේ නැත්තේ ඔන්න ඕක නිසා. එහෙනම් පින්වතුනි යම් අවස්ථාවක අවිද්‍යාව සහමුලින්ම දුරු කළ දැම්මනම් ඔය කතන්දරේ ඉවරයි. නිගමන හිතලා බලන්න පින්වතුනි පරම ගම්භීර ධර්මයක් මේ. නිවන් මඟ නම් පෙනිපෙනී තියෙනවා. කරගන්න තියෙන්නේ. පෙනිපෙනී තියෙනවා කරගන්න. ඒක තමයි තියෙන්නේ. උත්සාහ කරලා බලන්න මොනම ක්‍රමවේදකින් හරි පුළුවන් නම් පැවිද්දට යන්න. ඒ වෙනුවෙන් මේ අවස්ථාව උදා කරලා තියෙනවනේ. බැරිම නම් ගිහිව ඉඳගෙන හරි මේ දේශනා ශ්‍රවණය කරලා කරලා කරලා කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා යම් තලයකට එන්න. කාන්තාවන් නිවන් දකින්න බෑ කියලා කොහෙවත් කියලා නැහැ. හැබැයි කාන්තා ගතියට නම් නිවන් දකින්න බෑ පිරිමියේ ගෙහක තිබුණා. පිරිමියෙක් සතු හරි කාන්තා ගති දිවුනොත් එහෙමනම් නිවන් දකින්න වෙන්නේ නැහැ කවදා. එනං කාන්තාවන්ට නිවන් දකින්න බෑ කියලා එකක් නැහැ. ඒ හැමෝටම මේ කටයුත්ත කරගන්න පුළුවන්. ඇයි පින්වතුනි මේ කියන දේ තේරෙනවා නම් ඉතින් තව මොනවද? සද්ධාම්මචාරීන් වහන්සේලාගේ තියෙන වැදගත්කම ඔන්න ඕකයි. සාතුරුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මෙහෙම එකක්. යමෙක් සෝතාපන්න ඵලයටපත් වුනහම පරප්‍රත්‍ය රහිතයි කියලා. නමුත් උන්වහන්සේගේම දේශනාවල තියෙනවා යමෙක් අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නකම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වටින දෙයක් තවත් නැහැ කියලා. ඒකට හේතුව ඔන්න ඕක. යමෙක් යමක් අවබෝධ කළාම ඒක අන් අයට දේශනා කරද්දී අර කෙනා ආයාසයෙන් ගිහිල්ලා ඒක අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරගෙන කරගෙන කරගෙන යනවා. යම් න්‍යාය ධර්මයේ දැනගත්තා නම් එයාට පුළුවන් ඔක්කොම කරලා ඉවර කරන්න. නමුත් ඊට වඩා වටින්නේ නැද්ද? තව කෙනෙක් හොයපු එකක් එහෙම දුන්නොත් ඒයි අත අරියා හොයපු ටික ආයි හොයන්න දෙයක් නැහැ නේ. එතනින් එහාටනේ දැන් කරගෙන යන්න තියෙන්නේ. අන්න ඒකයි පින්වදෙනි කල්යාල මිත්‍රයන් වහන්සේලාගේ තියෙන වැදගත්කම තියෙන්නේ. ඒකයි පින්වදෙනි මේ ශාසනයේ කල්යාල මිත්‍රයා තරම් වටින තව කෙනෙක් නැත්තේ. අද අපිට සාත්‍රුන් වහන්සේ නැමැති මහා කල්යාල මිත්‍රයා හිටියේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? උන්වහන්සේ හොයාගත්ත ටික අපිට හොයන්න ගියා නම් එහෙම කොහොමද නිවන් දකින්නේ? අසංකේ කල්පලක්ෂ ගණන් පෙරම් පුරපල්ලක ඊට පස්සේ හිතලා බලන්න මේ මේ ශාස්ත්‍රුන් වහන්සේ මොන තරම් පරම ශ්‍රේෂ්ඨයෙක්ද කියලා. උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූර්ණ කරන්න බැරිද? තව මොනවද කතා කරන්නේ? අද ඔබට මට සාරාංශයේ කල්පලක්ෂ පෙරම් පුරන්න ඕනේ නැද? සාවුරුද්දා දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැද? ඔබට මට ඇයි අන්තිමට යනකම් මේක කියලා තියෙනවනේ? කියපු ටික අවබෝධ කරගන්න විතරනේ අපිට තියෙන්නේ. තව හොයාගෙන අවබෝධ කරගන්න කියන්නේ. ඉතින් ඒකයි කියන්නේ මේ උත්තමයන් වහන්සේලා පරම ශ්‍රේෂ්ඨයි. මේ දේවල් අපි අතර පත් වෙනකන් අප කැප වෙලා කටයුතු කරපු මේ උත්තමය පරම ශ්‍රේෂ්ඨයි. මහා ශ්‍රේෂ්ඨ උත්තමය. ඒක නිසා පින්වදින උන්වහන්සේගේ චීවරය දරාගෙන ඉන්න යම් කිසි පුද්ගලෙ එය පරම ශ්‍රේෂ්ඨයි. ඔය චීවරය ඇඟ දවට ගන්න උත්සාහ කරන්න. අදිස්ථාන කරන්න. සාත්‍ර උන්වහන්සේගේ චීවරයේ ඒ රස්නේ මට දවසක ලැබේවා කියලා අදිස්ථාන කරා. මේ ලෝකෙ කිසි වස්තුවක් නැහැ පින්වතුනි ඒක එහාගේ. උන්වහන්සේගේ පාත්‍රය අතන ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. උන්වහන්සේගේ පාත්‍රය නිදන් කරලා හදපු චෛත්‍ය අනුරාධපුරයේ තියෙන. ඒවට වන්දනා කරගෙන යන පිරිසට හිතෙන්නේ නැද්ද අනේ උන්වහන්සේගේ පාත්‍රයේ මගේ අතට ගන්න අවස්ථාවක් ලැබුණා. උන්වහන්සේ උදෙසා පූජා කරපු දාණයෙන් කොටසක් සාතු උන්වහන්සේ මට ඔබ වහන්සේගෙන් කොටසක් ලබා දෙන්න සේක්වා. අන්න උන්වහන්සේගෙන් ඉල්ලගෙන වළඳ මුලින්ම ඔබට තථාගතයන් වහන්සේ වුණා. දැන් අපිට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. මම ඇඟිලි ගණගෙන ඉන්නේ බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කවද්ද කියලා. යම් දවසක් ඒ පිංගුගෙන යන්නේ එදායින් පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා මිස. ඒ කියන්නේ උන්වහන්සේගේ උරුමය ලද පුත්‍රයා බවට පත් වෙන්න තියෙනවනะ. තව මොනවද පිංගුදෙන මේ ලෝකේ ගන්න තියෙන්නේ? එහෙනම් උන්වහන්සේගේ උරුමය ගන්න නම් රාගදේශ මොහ බින්දුවක්වත් තියාගන්න බෑ. ඒක සහ මුලින්ම නසපුදාට. එදාට ශාස්ත්‍රුන් වහන්සේ කියලාත් නෙමෙයි කියන්නේ. බුදු පියාණන් වහන්සේ කියලා. ඒ තාත්තාගේ උරුමය, ඒ පියාණන් වහන්සේගේ උරුමය ගන්න කවද්ද කියලා හිත හිත ඉන්න. මේ ලෝකේ ඉන්න පෙන්ද නෙවෙයි. දස සක්වලේ ඉන්න දිව්‍ය අබ්‍රහ්මයේ ඔබ වන්දනා කර. ඔබ අඩිය තියලා යනකොට වැලි අතුරු දහම් වෙයි. ඇයි? දෙවිවරු අරගෙන ගිහිල්ලා පුද පූජා පවත්වයි. ඔබට පෑගිච්ච වැල්ලට ඒ තරම් මහා පරම ශ්‍රේෂ්ඨයක් වෙන්න උත්සාහ කරා. තමන්ගේ දරුවෙකුට දෙන්න පුළුවන් ඔන්න ඔය දායාද. තාත්තෙකුට අම්මෙකුට. නමුත් අම්මලා තාත්තලා මුලාවෙන් ඉන්න නිසා සමහර වෙලාවට ලෝකේ ලෝක කරන්නේ. ඔන්න ඔය தත්ත්වය අවබෝධ කරගන්න. ඔබට හොඳටම තේරෙනවා පින්වතුනි මේ ධහම සක්‍රියව පවතිනවා. මාර්ගඵලද තියෙනවා. අරහත්ත්වයක් තියෙනවා. කවුරු හරි අරහත්ත්වේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. අරහතුන් වහන්සේලා වැඩ හිටියා. තාමත් වැඩ ඉන්නවා. ඒ උත්තරීව පිරිනවම් පාන. එහෙනම් ඔබ මොනවාටද ප්‍රමාද වෙන්නේ? පමා වෙනවා කියලා කියන්නේ පහමා වෙනවා. පහමා වෙනවා කියලා කියන්නේ සසරේ සැරිසරන. පහමා වෙච්ච අය තමයි පමා වුනේ. රහතන් වහන්සේ පමා නැන්නේ මොකටද? එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අමා කරගත්තා නම් කවුරු හරි කියන්නේ. ඒ තරම් දෙයක් නැහැ. හරිම හොඳයි සාරයි කියලා ගත්තා. ඒක පමාවෙවි යනවා. පමා වූ මලවුන් වැනිය කියන තැනට වැටෙනවා. ඒ කිව්වේ පමා වෙච්ච එකට මැරෙනවට වඩා වෙන වෙලාවක් නැහැ. ඒකයි පමා වූ මලවුන් වැනිය. අපමත්තා නමි යන්ති. පහ අමා කරගත්ත නැති අය ආයි මැරෙන්නේ නැහැ. මරින් උපදින්නේ නැහැ. හැබැයි පමා වෙච්ච එක හැමතිස්සෙම මැරණ එක තමයි කරන්න තියෙන්නේ. අවුරුදු 100ක් හිටියා මැරුණා. අවුරුදු 2ක් හිටියා මැරුණා. අවුරුදු 10ක් හිටියා මැරුණා. මාස 3ක් හිටියා මැරුණා. සුද්ධ ජීවියෙන් නම් විනාඩියක් හිටියා මැරුණා. එහෙමත් වෙන්න පුළුවන් නේද? සුද්ධ ජීවියයි විනාඩියයි ජීවිත ආයු කාලය ඇත්ත. තප්පර ගණනයි ආයු කාලය. මැරෙනට වඩා වෙලාවක් හිටින්නේ. ඒක නිසා පින්වතුනි මේ කියපු කරුණු කාරණා මනාවකට තේරුම් ගන්න. ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි මේ වෙනකොට මේ සද්ධර්මයේ ගැඹුරම හරය හොයාගෙන අපි යනවා. හැබැයි මේ සද්ධර්මයේ හරය හොයාගෙන යන්නේ මේ සද්ධර්මයෙන් ලොකු මුදුර වෙන්නේ එහෙම නෙමෙයි. මම ඔබට හැමදාම කියනවා. මං කෙරෙහි පවත්වන්න ඕනේ එකම එක කාරණාවයි ඔබ නිවන් දකින්න මාව පැත්තකට දා. කරුණු සැකසීලා තිබුණොත් ඔබව මේ මාර්ගෙන් හාමුලින් මෙතර කරනවා කියලා ඒක මට කරන්න පුළුවන් වෙයි. නැත්නම් ඒක කරන්න උත්තමෙක් මේ ලෝකෙ පහළ වෙයි. ඒ පහළ වෙච්ච කෙනා මන්නම් ඒක මම කරයි. එච්චරයි තියෙන්නේ. ඔබ වාසගේ තියන්න පුළුවන් එකක්වත් මං වාසගේ තියන්න පුළුවන් එකක්වත් නෙමෙයි. 10000ක් මහා රංග රත්නය මේ ස්ථානයේ බිහි වෙනවා. මාර්ගඵලලාභී උතුම නිකං උත්තමය නෙමෙයි. 10000ක් මාර්ගඵලලාභී උත්තම උත්තමාවී උතනින් බිහි වෙනවා. ලක්ෂ සංඛ්‍යාත මාර්ගඵලලාභී ගිහි පිරිස් බිහි වෙනවා. ඔය ස්ථානයෙන් තමයි ඒක වෙන්නේ. ඒක කරන්නේ මන්ද? ඔබද කියලා මන් දන්නේ නැහැ. ඔය ස්ථානයෙන් බිහි වෙයි. ඒක මම කරනවා නම් මගේ ජීවිත කාලය තුලද සිද්ධ වෙයි. මං හෙට මළොත් හැබැයි ඒක කරන්න කෙනෙක් එතනට එයි. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. මගේ ජීවිතය ගැනවත් ඔබට බය හිතන්න දෙයක් නැහැ. හැබැයි සම්මස් ලේන අටනහර වියලී ගියා. ඔය කටයුත්ත කරන අදිස්ථානයෙන් තමයි ඉන්නේ. අදිස්ථානයක් තියෙනවා. අදි ඉෂ්ඨාණයක් තියෙනවා. අදිස්ථානය කියන්නේ ඒකයි. තමන්ගේ ඒ මොකක් හරි ඉෂ්ඨ කරගන්න ඕනේ දේ අදි ලෙස ඒ ඉෂ්ඨ කරගන්නේ දේ තුල ඉන්නවා. තාන කියන්නේ පිහිටනවට. එහෙනම් අදි ඉෂ්ඨාණ යමක් ඉෂ්ට කර ගැනීම උදෙසා බලවත්ව ඒ මත සිටිනවා. මේ ඒ කටයුත්තේ ඉන්නවා. එන ඔබට කොහොමදවත් කිසිම බාධාවක් නැහැ. මේ ධර්මයේ තියෙන පින්වතුනි නිවෙන්න. මේ ධර්මයේ අවබෝධ වෙන මට්ටමක් නැර නිවෙනවා. පුදුම ශාන්තියක් හිතට දැනෙනවා. දේ ශාන්තිය පිංගුතුනි ඔබත් ඇති කරගන්න. ඇති කරගන්න නම් මේ සද්ධර්මයේ තේරුම් ගන්න. යම් දවසක් ඔබ හිතලා බලන්න පිංගුතුනි ඔබට පූර්ණ ප්‍රත්‍යක්ෂතාවයට ආවොත් මේ තනිකර පටිච්ච සමුප්පාද චක්‍රයක් විතරනේ මෙතන තියෙන්නේ කියලා. ඔබට දැනුනොත් එහෙම ඔබ නෝබඩි කියලා. ඔබ මොනතරම් සුවයක් විඳින කෙනෙක්ද කියලා හිතලා බලන්න. ඒකට මේ න්‍යාය ධර්මයේ දවසින් දවස තේරුම් කරලා දෙනවා. දැන් ඉස්සරහට තනිකරම පටිච්චසමුප්පාද ධම් න්‍යායවල් කතා කරනවා. කතා කර කර කතා කර කර කතා කර කර මේ ගමන යන අයට පින්වදින මේ ශක්තිය අරන් දෙනවා. මේ ගමන කිව්වේ පැවිදි වෙන්න හෝ ගේ වේදගෙන හෝ නිවන් දකින්න ඉන්න පිරිසක් ඉන්නවා නම් අන්නේ අයට මේක හරදලා දෙනවා. නිකන් අර බණ ටිකක් අහමුත් හොඳයි වගේ හිතන අයට දැන් මේවනේ මේ අහන්න තියෙන්නේ මුලම කියපු ධර්ම කොටස් අහගෙන ඉන්නයි තියෙන්නේ. අහගෙන අහගෙන අහගෙන ආවනම් හරි නැත්තම් මේව අහද්දි නම් නිින්ද යනවා අනිවාර්යෙන්. ඇයි ඒ? Tamanට කියන දේ තේරෙන්නේ නැත්තම් මේ වෙලාවට වෙන්නේ මොකද්ද? නිින්ද යන්නේ. ඒ වගේම ඉතින් අධික ලෙස වහන්සේලා හිටියොත් එහෙම වෙනවා. ඉතින් ඒ විදිහට කරගමු. මොන හරි විශේෂයක් තියෙනවද කියන්නේ? හොඳයි පින්වතුනි එහෙමනම්. පළමු කොටම පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් අපි සීල දෙනාම ප්‍රාර්ථනා කරමු. මේ පැවිදි මඟට බහින්න, මේ පැවිදි බිමට යන්න, මහා ආන ක්‍රියාත්මක කරන්න, සාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රෙක් වෙන්න, දියණියක් වෙන්න බලාගෙන ඉන්න පිරිස්වලට යම්කිසි බාධකයක් තියෙනවනම් ඒ සියලුම බාධක අපි මේ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඒ සියලුම බාධක දුරු වේවා, ඒ අයගේ ඒ ප්‍රාර්ථනා විශ්වසිද්ධ වේවා කියලා සාදු කියලා සීල දෙනාම පින් අනුමෝදන් කරයි. ඒ වගේම පින්වතුනි ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය, කුසල සම්බාර ධර්මිය, ඒ පිණින් පෝෂණය වන්නා වූ, ඒ පිණින් සතුටු වන්නා වූ ඒ උත්තම පිණි සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න. පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න මේ ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මුක පරම්පරාවෙන් පවත්ගෙන ආපු උත්තමයන්ගේ පටන් එදා මාතලේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ගාන්තාරූඪ කරලා තමන්ගේ පණ දෙවෙන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ උත්තමයන් වහන්සේලා උදෙසා විහිදුවල පතුරු ලරින් ඒපින් විහිදී පැතිරී යාමින් ඒ උත්තමියෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ සාත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දරාගෙන ලෝකේ වටා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිව්වනක් පිරිස දීපත් කරගන්න. ඒ වගේම පින්විතනි ඒ උත්තමයන් වහන්සේලා ඇසුරේ ඉඳගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්න අතීත දෙන්නා වූ මේ සීලම උපාසක උපාසිකාවන් උත්සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය එයයි විශේෂ පිහිටුල පතුරුලාරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානෙට ආවා වූ ඒ සීලම දිවි අබ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ආ වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මිය ඒ ආවිෂේ විහිදුවල පතුරුල හරින් ඒපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා මේ පැවිදි උදෙසා යන්න ඉන්නා වූ ඒ පිරිසගේ සියලුම මාර්ග බාධක දුරු කරත්වා ඒ අය බලාපොරොත්තු වන්නා වූ බෝධිසත්ව අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිරි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන්දි දුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතිව හිත මිත්‍රාදී මේ සීල දෙනාව සිහිපත් කරගන්න. මේ අද්භවයේ විතරක් නෙමෙයි පින් උදිරි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුවල පතුරුල ලරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒගත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිරි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාදානට ලක් කළා අද තමන්ව අසාදානට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිලා අද තමන්ව කපනවා කොටනවා විනාශ කරනවා කියාගෙන ලෞකික ජීවිතයට බාධා පවුනොනං ආර්ය ගමනට බාධා පවුනොනං අන්නේ සීල පිරිසව සිහිපත් කරගෙන ඔපිසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරු ලරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම සීම ලබත්වා කියලා සාදු කියලා එයන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස විශේෂයෙන්ම පින් උදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මේ සමාධියෙන් හරි හම්බ කරගත ධනිය යම් කිසි කොටසක් පූජා කරන්නේ සීල මුත්ත උත්තමාවියන් සිහිපත් කරගන්න. ඒ වගේම පින් උදින මේ ආරාම පූජා සිදු කරන්න. ඒ වගේම ත්‍රිවිධක පූජාවන් සිද්ධ කරන්න. ඒ රේඩියෝ පූජාවන් ආදී CD පූජාවන් ආදී වශයෙන් දේවල් වල නිරත වෙලා ඉන්නා වූ මේ සීලුම් පින් උතුම් සිහිපත් කරගන්න. ඒ වගේම පින් උතුනේ තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දුව ආදරුව තමන්ගේ රැකී ආරක්ෂා කරන්නා වූ පුද්ගලයන් තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දියණියන් මේ සීලුම් දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි ග්‍රහපල උපද්දව දෝසාන්දකාර තිනවන නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසාදූරී භූත වේවා. යක්ෂ වේද විසාජ මලගෙවර කුම්බාණ්ඩ ආදීන් වැඩ සිටිනියා වූ දෝසාන්දකාර තිනවන නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසාදූරී භූත වේවා. අස්වා කටවා හෝවා අවුල් දේව සක සංඛා දෝසාන්දකාර තිනවන නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසාදූරී භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්දුනි මොහොතකට සිහිපත් කරගන්න ද මේ ස්තන්ත ඇවිදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් ආහාරයෙන් පානයෙන් සන්තර්පුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නදී මාර්ගඵල අවබෝධ කරගන්නදී එහෙනම් ඒ ආහාර පාන සකස් මේලා එදා ආත අතීතයේ ඉඳලා වැව් වමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා ගොයන් කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගැතර පිළිල කරගන්නකම් අපකප වේලා කල්ිතු කළා වූ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ හීතලෙන් පින්නේ මැතිමදුරුවන්ගේ ආරක්ෂාව වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. එහෙනම් මේ ස්ථාන මුල්පදිංචි කරුවන් ඇතුළේ මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානනු ගැන බැඳර කළ සකස් කළ වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසව සිහිපත් කළ ඔබින් රැස් කරගත් ආව සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එය විශේෂ විහිදුවර පතුල වලින් නේපින් විහිදී පැතිරියාමෙන් ඒ ආත්‍යම් කිරිය බව විශ්තාලේ කියනවනම් අයින් අත මිදේ වාජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒකට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න. අද බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානට ආව පිරිස ඇති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ ස්ථාන ළඟා වෙන අවස්ථාව උදා වුණා. ඒ වගේම පින් උදින මේ ශ්‍රී සද්ධර්මයේ අද ලෝකෙින් ඕනෑම කෙනෙකුට සජීව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පින් උදින මේ දේවල් නැවත පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ආලෝක ධාරා මත ඉඳගෙන සබ්බ පහතු ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දේශනා කරන අවස්ථාව උදා කරගෙන තියෙනවා. එහෙනම් මේ සීල දේවල් උදා වෙලා තියෙන්නේ විද්‍යාස්මතෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තිම වාදක පිරිසක් විසින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායද නිසා එමනම් ඒ අයගේ දායද ප්‍රයෝගී කරගෙන අපි මේ ආර්ය ගමන යන අපි ඒව සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ වැඩ පිළිවෙලේ ඉඳලා ඉන්නේ. එමනම් ඒ අයව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුල හරින ඒපින් විහිදී පැතිරි යාමෙන් ඒත් යම් කිසි අභව ස්ථානයේ හිනවනනම් ඒ ගතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැරින් සීම ලබත්වා කියලා සාදු කියලා ඒයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත් ආ වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමින් ඔබ සිල් දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළින් මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.